අද මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පින් කැමැති, ධර්මයේ අසනු කැමැති දෙවියන් මේ බිමට පැමිණෙත්වා කියලා සාදු කියන්නේ. සාදු සාදු සාදු. පින්වත්නි, තව මේ අපිට මේ ජනෙල්ලෙන් එළිය පහළිය බලනකොට පෙනෙන එළිය, දහවල් කාලේ එළිය නැතිවෙන්න කලින්, හැන්දෑවේ රාත්‍රිය එළඹෙන්න කලින් මේ ධර්ම දේශනාව අවසන් වෙනවා. ටික වෙලාවයි තියෙන්නේ. දැන් බොහෝ කාලයක ඉඳලා මේ ධර්ම දේශනාව මෙහි කරන්න ඕන කියලා සූදානම් වෙලා, දැන් ඔන්න අද ඒකට අවස්ථාව ලැබුණා. එතකොට අර කාලයක් සූදානම් වෙච්ච එක හොස් ගාලා ගිහිල්ලා, දැන් මේ බණ කියන්න තියෙන වෙලාවත් හොස් ගාලා යනවා. ඒ නිසා කන් යොමු කරගෙන අහන්න එක බණපදයක්වත් ගිලිහෙන්න දෙන්න එපා. අද මම ධර්ම දේශනාව සික් කරන්නේ හොඳ බණක් තිබ්බා බං කියලා, අපිත් බණක් ඇහුවා කියලා නැගිටලා යන එකක් නෙවෙයි. ඔය ඉන්න ආසනේම, ඔයාලව ඉඳගෙන ඉන්න ආසනේම මැරුණට පස්සේ ඔයාලා කොහෙද යන්නේ කියලා ඔයාලටම හොයාගන්න පුළුවන් දහම් පරයයක් තමයි දේශනා කරන්නේ. එදොඩ ගෙදරින් ඔයාලා එන්න ඇති මැරුණට පස්සේ කොහෙද යන්නේ කියලා දන්නේ නැතුව. අද මේ බණ මඬුවෙන් එළියට යනකොට ඔයාලම දන්නවා මම මැරුණට පස්සේ කොහෙද යන්නේ කියලා. එනිසා කන් යොමු කරගෙන අහන්න, ධර්ම පරයයන් කිහිපයක් කියලා දෙනවා තමන්ට තමා ගැනම තේරෙන විදිහට. පින්වත්නි, අපි සරණ ගිය තථාගත අරහත් බුදුරජාණන් වහන්සේ එදා රහතන් වහන්සේලා මැද උන්වහන්සේ ඉරිදීෙන් මේ නේශීලට පස් පිටක් ගත්තා. අපි එහෙම නැත්තම් කියමු මේ මහ පොළොවෙන් පස් පිටක් ගත්තා කියලා. නේශීලට පස් ටිකක් අරගෙන සංඝයාගෙන් අහනවා, පින්වත් මහණෙනි, මේ මහ පොළොවේ තියෙන පස්ද වැඩි මේ නේශීලේ තියෙන පස්ද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, නියසිලේ තියෙන පස් පිඩ පිඩ වගේ මෙච්චර ගුණයක් මහ පොළොවේ කියලා කොහොමනම් කියන්නද? මේ නියසිලේ තියෙන ඉතාම සුළු ප්‍රමාණයක්. මේ මහ පොළොවේ පස් ප්‍රමාණයමයි වැඩි. බුදුරජාණන් වහන්සේ වදාළා, අන්න ඒ වගේමයි පින්වත් මහණෙනි, සාදු සාදු, ඔය කියපු ක්‍රමේ හරි. ඔන්න ඔය වගේමයි මැරෙන මිනිස්සුන්ගෙන් මැරුණට පස්සේ ආය මිනිස්සෙක්වත් වෙන්නේ, ආය මැරුණට පස්සේ ආය මිනිස්සෙක්වත් වෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. මැරුණයින් පස්සේ ගොඩාක් අය යන්නේ සතර අපාය. සතර අපාය කියන්නේ එක්කෝ නිරේ යනවා, එක්කෝ තිරිසන් ලෝකේ යනවා, එක්කෝ ප්‍රේත ලෝකේ යනවා, එක්කෝ අසුර ලෝකවල යනවා. ගොඩාක් අය දන්නවා නිරේ ගැන අහලා තියෙනවා ටිකක් හරි, තිරිසන් ලෝකේ ගැන ටිකක් හරි අහලා තියෙනවා, ප්‍රේත ලෝකේ ගැන ටිකක් හරි අහලා තියෙනවා, අසුර ලෝකේ ගැන අහලා නැහැ. අද අහන්න පුළුවන්. එතකොට මැරුණගෙන් පස්සේ මැරෙන අයගෙන් නියසිලට ගත්ත පස්පිඩක් වාගේ ප්‍රමාණයක් ආය මිනිසෙක් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ රහතන් වහන්සේලාගේ යුගයේ. අද කාලේ ගැන කවර කතාවද? බුද්ධ කාලේ වදාළේ මැරෙන මිනිසුන්ගෙන් සුළු ප්‍රමාණයක් සුභති යන්නේ කියලා. මම මට දැනගන්න ලැබුණ කතාවක් ඔයත් අන්න කියන්නම්. දැන් අපි මහන කමට ඇවිල්ලා දැන් අවුරුදු 15කට කිට්ටුයි. මේ කාලේ ඇතුළත මැරෙන අය ගැනත් ඉපදෙන අය ගැනත් මට අහන්න ලැබුණා. මැරෙන අය ගැනත් අහන්න ලැබුණා, මැරිලා ගිහිල්ලා ඉපදිච්ච තැන් ගැනත් අහන්න ලැබුණා මට. මේ අවුරුදු 15කටම මැරිච්ච අයගෙන් 5 දිනක් විතර තමයි දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ මෙච්චර කාලෙකට මැරුණේ 5 දිනයිද? මෙහෙනම් මේ මැරිලා පලච්චෙවුන්ට මොකද වෙන්නේ? මිනිස්සු තම තමන්ට ලකුණු දාගෙන ඉන්නවා අපි මැරුණාට පස්සේ දිව්‍ය ලෝකේ, අපි මැරුණාට පස්සේ දිව්‍ය ලෝකේ කියලා. තමන්වත් දන්නේ නැහැ තමන් යන තැන. ඒක අපිට හිතාගන්න බැරි විදිහට මේ මිනිස්යාගේ අතින් පව සිද්ධ වෙන බව ඔයත්තන්ට තේරෙන්න කතාවක් තමයි. හරි, ඒකට කලින් තව කතාවක් කියන්නම්. ගොඩාක් අය මෙතන ඉන්න අයගෙන් කාන්තාවෝ තමයි පේන්නේ. මගේ ඇස්වල දෝෂයක්ද මන් දන්නේ, ශාලාවේ වැඩිපුරම පේන්නේ කාන්තාවෝ. එතකොට කාන්තා එද මෙතන ඇති ගොඩාක් අය, මෙතන ඉන්න සුළු පිරිසක් 100%ක් විතර වගේ තමයි මෙතන මේ ඉන්න මොනොත් එක්ක විවාහ නොවුන අය ඉන්නේ. ගොඩාක් අය විවාහ වෙච්ච අය, මූණෙන් හොයන්න පුළුවන්. සැනසෙල්ලක් නැති බව පේනවා. බිරිඳක් වුණ පමණින්, ඒ කියන්නේ කසාද බැඳලා පස්සේ බිරිඳ. ඒතර ඔබ බැඳලා නම් ඔබ බිරිඳක්. බිරිඳක් ඒකාන්තයෙන් දිව්‍ය ලෝකේ යනවද, නිරේ යනවද කියලා, නැත්නම් දුගතිය වැටෙනවද, දිව්‍ය ලෝකේ වැටෙනවද කියලා හොයාගන්න පුළුවන් ඒකාන්ත ධර්මපරයායක් තියෙනවා. දැන් මම එකින් එක කියලා දෙන්නම්. ඔන්න වැඩිපුර කාන්තාවෝ දැක්ක නිසා ඉස්සෙල්ලාම කාන්තාවක් නිරේ යන්නේ කොහමද, දිව්‍ය ලෝකේ යන්නේ කොහමද කියලා දෙනවා. පළවෙනි ක්‍රමය තමයි බිරිඳක් වූ පමණින්. එදිර ඔබ බැඳලා නම් අනිවාර්යෙන් ඔබ යන ලෝකේ මේ පර්යායෙන් හොයාගන්න. බුදුරජාණන් වහන්සේ එදා අනේ පිඬු සිටුතුමාගේ නිවසට දනට වැඩියා. දාන බෙදර වෙලාවේ ඇතුලේ හරියට සද්දයක්. බුදුරජාණන් වහන්සේ සිටුතුමාගෙන් අහනවා, සිටුතුමනි මොකක්ද මේ සද්දේ? ඊට පස්සේ කිව්වා, අනේ මේ සුජාතා, මේ විසාකාවගේ නංගි සුජාතා හොඳ පවුලකින් කියලා කසාදයක් අපේ කොල්ලට කරලා දුන්නා. හැබැයි ස්වාමීනි ජේල්ගේ කට සැරයි. එයාගේ නම සුජාතා, විසාකාවගේ නංගි. කිව්වා එහෙනම් එන්න කියන්න කිව්වා. සසර පුරාවටම අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ කවුරු හරි කතා කළොත් එන්න කියලා නොගිහින් ඉඳලා නැහැ. බුදුරජාණන් වහන්සේ පිරුම්පුරණ සසරේ කවුරු හරි එන්න කිව්වොත් නොගිහින් ඉඳලා නැහැ. ඒ පිම්බලයට බුදුරජාණන් වහන්සේ යම් කෙනෙකුට කතා කළොත් ඉරහඳ පලාගෙන හරියා එනවා. එතෙන්ට ආවා සුජාතාව. ඇවිල්ලා වැන්දා. සුජාතා, මේ ලෝකේ බිරින්දෑවරු 7 දෙනෙක් ඉන්නවා. ඒකෙන් ඔයා කවුද කියලා හෙවා. ඉතුරු ඔන්න ඔයාලටත් තියෙන ප්‍රශ්නේ සුජාතට ආවා. මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඔය 7 දෙනා කවුද? ස්වාමිනේ 7 දෙනා කවුද? එහෙනම් විවාහ වුණ කෙනෙක් අනිවාර්යෙන් බිරිඳක්. මේ 7 දෙනාගෙන් එක්කෙනෙකුට අයිති 8 දෙනෙක් නැහැ. මේක හොඳට මතක තියාගන්න. අවසානෙට තමයි දෙව්ලොව යන එකයි දුගති යන එකයි විස්තර කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ සුජාතා, මේ ලෝකේ එක බිරිඳක් ඉන්නවා. ඒ බිරිඳ මේ වගේ චෝර බරියා. චෝර බරියා කියන්නේ හොර බිරිඳ. හොර බිරිඳ කියන්නේ මිනිස්යාගේ හොර බිරිඳ නෙවෙයි, බිරිඳ හෙරක්. කොහොමද හෙරක් වෙන්නේ? මනුස්සයාගේ තියෙන දේ හොරකම් කරනවා. අද කාලයට ගත්තොත් වැඩ ඇරලා මනුස්සයා ඇවිල්ලා සර්ට් එක ගලවලා බාත්රූම් එකට ගියා අතරේ සාක්කුවේ තියෙන සල්ලි අතුරු දහන් වෙනවා. පර්ස් එකේ තියෙන සල්ලි අතුරු දහන් වෙනවා. බිරිඳ කරන වැඩ මනුස්සයා දන්නේ නැහැ. ගෑණි එක එක වැඩ කියනවා, අපේ මිනිහට කියන්න එපා. අපි ගෙදර ඉක්ිනාට උරින් මේවා අපි කරන්නේ. ඒවා හොර වැඩ. යම් බිරිඳක් ඉන්නවද ස්වාමියාට අහුවෙන්නේ නැතුව මොනවහරි කරන ඈ සෙරක්. මිනිහා බෝන් එක ගෙනත් දෙන්නේ ඒ පෝන් එකම වෙන මිනිහලට මැසේජ් ජවනවා සෙර ඇ තමයි හොර බිරිඳ. ඒර පස්සේ මනුස්සයට තේරෙන් නැතිවෙන්න හොර වැඩ කරනවා. ඇඳුම් ගෙනල්ලා සීට්ටු දාලා මනුෂ්‍ය දන්නේ හොර වැඩ. තුජාතා ඒ තමයි චෝර බරියා. ඔන්න දැන් එක එක හරි දදා යන්න හත් දෙනාගෙන් එක්කෙනෙකුට ඔයාලා අහුවෙනවා මයි. ඔය පළවෙනි එක්කෙනාට නම් එක්කවත් දැන් අහුවෙලා නැතුව ඇති. චෝර බරියා. ඊළඟ එක්කෙනා තමයි වදක බරියා. වදක බරියා කියන්නේ වද දෙනවා. සැනසිල්ලක් නැහැ. සමහර කාන්තාවන්ගේ ගෙවල් වල මේ උපතින් එනවනේ කට කතුර වගේ. කච්ච කච්චේ කච්ච කච්චේ. සමහර බවලත් කියවන්න ගත්තට පස්සේ කෝච්චිය වගේ. රවුම් කෝච්චි ඉවර වෙන තැනක් නැහැ. වදේ යාළුවලා ඉන්න කාලේ කොල්ලු කෙල්ලෝ මේ එල්ලි වෙනකල් ෆෝන් වලින් මැසේජ් ගහ කෝල් කර කර රෑ එල්ලි වෙනකල් බැඳලා මාසය යන්නේ මෙන්න කොල්ලා කඩේ කැරම් ගහනවා රෑ 10ට ගෙදර එන්නේ. ඇයි වදේ? මනුස්සයා කියනවා දෙයියනේ වද දෙන්න එපා අප්පා කියලා. මනුස්සයාට වදේ. අරක දියන් මේක දියන් මනුස්සයාට සල්ලි තියෙනවද නැද්ද හම්බු කොන්න එක හරිද මේ ප්‍රමාණවත් ඒව හිතන්නේ. අරක ගෙනින් මේක ගෙනින් අරක කරපම් මේක කරපම් අරගේ හදපම් මේගේ හදපම් හැම වෙලාවම කියවනවා. මනුස්සයාට වද දෙනවා. ඈ වදක බරියා. තුන්වෙනි කෙනා තමයි අරිය බරියා. අරිය බරියා කියන්නේ ගෙදර ලොක්කි. ඇය තමයි ගෙදර ඔක්කොම ටික ප්ලෑන් කරන්නේ. මනුස්සයා පඩිය ගෙනලා දෙන්න ඕනේ නැත්තම් බොටුව කන්න පයින්නවා. බවලත් ඉන්නවා. ගෙදර සම්පූර්ණ එයා හැන්ඩල් කරන්න ආසයි. මෙහෙම එකක් තියෙනවා. ස්වාමියායි බිරිඳයි හරි සෙනෙහවන්තයි. එතකොට ස්වාමියාම කියනවා අනේ මං පඩිය ගෙනලා ඔයාට දෙන්නම්. ඔයා ගෙදර ටික කටයුතු ටික කරගෙන යන්න කියලා. ආදරෙන් සෙනෙහසෙන් ගෙදර පාලනේ බිරිඳ ඕනට දෙන එකක් තියෙනවා. ඒක නෙවෙයි මේ. මේකේ කටේ බලයට ගන්නවා ගෙදර බලේ. මිනිහා තමන්ට යටත් කරගෙන ඉන්නේ. තමන්ගේ ගෙවල් වල ඒ ස්වාමියාට කතා කරන්නේ ගුණා බූරුවා මීහරකා කියලා. ඊට පස්සේ මේකට ගොඩාක් බලපානවා මේ දැන් ඔක ඉදිරියට වැඩි වෙනවා. කෙල්ලෝ ඉගෙන ගන්නවා වැඩි. හොඳ රස්සා කෙල්ලන්ට අහු වෙනවා. ඊට පස්සේ කොල්ලන්ට කියනවා අනේ ඔයා ගෙදර ඉන්න මගේ පඩිය ඇති අපි දෙන්නටම ඕන තරම්. කොල්ලගේ පඩිය අඩුයි. ඊට පස්සේ ඔන්න කොල්ලා ගෙදර නතර කරලා කෙල්ල වැඩට යනවා. දරුවා හම්බ වෙනවා. අනේ ඔයා දරුවා බලාගෙන ඉන්න කියන දැන් දොයි දොයි දොයි දොයි බබා කියලා නලවන්නේ අම්මද තාත්තද? තාත්තා. ඔන්න පොඩි ළමයි ගෙදර වැරදි වැඩ කරනවා. ඒතර තාත්තා වේවැල් අරන් කියනවා. ඔන්න අම්මට කියනවා කියනවා. ඊර්වස ඔන්න කෙල්ල දැන් හවස වැඩ ඇරලා එනවා. ඊර්වස කොල්ලා කියනවා ගෙදර අනේ ඔයාට මහන්සි නේද? ඔයා ටිකක් විවේකයෙන් ඉන්න. අනේ මේ සාරිය වොෂින් මැෂින් දාන්නකො මෙයා. දැන් හොදපන්කෝ. ඊර්වස ඔන්න ආපු ගමන් ඔෆිස් වල වැඩ කරනවා. වැඩ කර අනේ මොන හරි උයන්නකො රයිස් කුකර් එක ගහන්නකො අප්පා. දැන් උයපන්කෝ. ඊට පස්සේ මිනිහා කල්පනා කරන නෝනට මහන්සි උදේම නැගිටින්න අමාරුයි. ඒ නිසා උදේ තේ එකක් හදලා ගිහින් දෙනවා. කොහෙද කොළඹ පැත්තේ ඉන්නවලු මහත්තයා උදේට වැඳලා වැඩට ගියේ නැත්තම් ගහනවලු ගෑනේ. ගොඩාක් ඉන්නවා මිනිස්සුන් ගැඟට කඩාපයින් ස්ත්‍රීන්. පිරිමියාව යටපත් කරන ස්ත්‍රීන්. ඒ ස්ත්‍රියට කියන්නේ අරිය බරියා ලොක්කි. ඊට පස්සේ දැන් ඔය අපි බලමු අවසානයේ මොකද වෙන්නේ කියලා. ඊළඟ බිරිඳක් ඉන්නවා අම්මා කෙනෙක් වගේ. ඈ අම්මා කෙනෙක් වගේ. ගෙදරින් ගියත් හොයලා බලනවා ලෙඩක් දුකක් වෙනකොට බයයි. අම්මා කෙනෙක් වගේ. ඒ නෝනා ඇයට කියන මාතු බරියා. තව ඉන්නවා බිරිඳක් බගිනි බරියා. නංගි කෙනෙක් අයියාට යම්සේ ගරුසරුයිද, ඒ වගේ බිරිඳ තමාගේ ස්වාමියාට ගරුසරුයි. ඈ බගිනි බරියා, සහෝදරියක් වගේ. ඊළඟට ඉන්නවා සකි බරියා. අව දෙකයි තියෙන්නේ. සකි බරියා, සකි බරියා කියන්නේ යාළුවෙක් වගේ. තරහ වෙනවා ඉක්මනට හොඳයි. තරහ වුණත් මහත්තයාට කෑම බීම ටික නොලැබෙනවට බයයි. අද ගෑණි තරහ වුණොත් මිනිහට කන්න නෑ, තේක නෑ. දැන් අමනාප වෙලා අහක බලාගෙන හරි කෑම එක ළඟට දෙනවා. ගෙදරින් ගියොත් බයයි, අනේ තරහ වෙලා ගියා මොනවා වෙයිද දන්නේ නෑ. සකි යාළුවෙක් වගේ තරහ ඉක්මනට නිමා ගන්නවා. ඊළඟට ගමනක් බිමක් බිමනක් ගියත් එකට යන්නේ. අපි දැකලා තියෙනවා සමහර ජෝඩු ගමන් බිමන් යනවා. මේ ගෑනු කෙනා ගිහිල්ලා මීටර 500ක් පිටිපස්සෙන් මිනිහා එන්නේ. එකට යන්න බෑන් වදිනවා. මේ පැත්තේ නැති වෙදි අපි පැත්තේ මම මේ කියන්නේ. අර දෙන්න එහෙම නෑ. සකිබරිය කියන්නේ හොඳට මේ දෙන්න යනවා හින්නා විවි ටවුන් එකට යනවා, එකට එනවා. වයසකුන්ද ලබයිනවා නාකිකෝ මේ මොකද මේගේ මලකෝලන් කියලා. ඒ වුණාට දෙන්න එකතුයි. ඒ තමයි යාළුවගේ සකි. අවසාන බිරිඳ තමයි ඔන්න දෙන්නේ. අනිවාර්යෙන් මෙච්චර යායි බිරිඳවරු ලෝකේ නෑ. ඔයාලා අනිවාර්යෙන් මේ එකකට වැටෙනවා. අවසාන එක්කෙනා දාසි. මිනිහා සල්ලාලයි එක එක ගෙවල් වල රිංගනවා, ආරංචි වෙනවා. කියනවා මහත්තයා එහෙම කරන්න එපා, මං ඔයාට ආදරෙන් ආවේ, මට වෙන සරණක් නෑ, ඔයා තමයි මගේ මනුෂ්‍යයා කියනවා. මිනිහාගේ සල්ලාලකම් නතර කරන්නේ ඉවසාගෙන ඉන්නවා. වෙන අයට කියන්නේ ගෙදර ගින්දර පිටට දෙන්නේ දාසි. බනහන්ට යන්න ආසයි. මිනිහා කියනවත් යන්නේ නැතෝ ඉවසාගෙන ඉන්නවා දාසි. ලස්සනට අඳින්න පළඳින්න කැමති මිනිහා අරන් දෙන්නේ නැහැ, ඉවසාගෙන ඉන්නවා දාසි. ඊළඟට හොඳට කන්න බොන්න කැමති ඒ මිනිහා ඒව ගෙනත් දෙන්නේ නැහැ දාසි. ගමන් බිමන් යන්න කැමති ගෙන්න මිනිහා දෙන්නේ නැහැ, ඉවසාගෙන ඉන්නවා දාසි. මිනිස්සු මැද තමන්ගේ වැරදි කියනවා, ඉවසාගෙන ඉන්නවා දාසි. ළමයින්ට ආදරේ නැහැ, ඉවසාගෙන ඉන්නවා දාසි. ඊළඟට මිනිහාගේ අම්මලා තාත්තලාට නෑ දයන්ට සලකනවා, තමන් දෙවෙනි සැලකිල්ලක් නැහැ, ඉවසාගෙන ඉන්නවා දාසි. ගෙදර ඔක්කොම වැඩ ටික තමන් කරන්න ඕන හොදක් නැහැ, ඉවසාගෙන ඉන්නවා දාසි. කසාද බැඳපු දවසේ ඉඳලා අද වෙන්නක්වත් සැනසෙල්ලක් නැතුව පෞල් ජීවිත ගත කරන මිනිස්සු ඉන්නවා. ඒ මිනිහාගේ වැරදි පිටට කියලා නෑ දාසි. ඈ දාසි බිරිඳක්. ගෙදර රණ්ඩු වෙනවා, මිනිස්සු වෙනවා, ඉක්මනට කඳුළු ටික පියදාගෙන ආ කියලා hina වෙලා කතා කරනවා. අද කොහෙද ඒවා, අද කොහෙද ඒවා. හැම එක මිනිහාගේ එකක්ම ගිහිලා කියනවා. සමහර අසත්පුරුෂ ස්ත්‍රීන් ඉන්නවා මනුෂ්‍යයත් එක්ක බුදියා ගන්න ඒවා ගිහිල්ලා කියනවා අනිත් ඒවා. ඒ ඔක්කොම අයිති වෙන්නේ අතන වදක බිරිඳ, තෝර බිරිඳ, ලොක්කි වගේ ඉන්න ඒවට අයිති වෙන්නේ ඒවා. මම මේ කියන්න ගියේ සියල්ල දන්න සියල්ල දක්නා වූ තථාගත බුදුරජාණන් වහන්සේ වදාලා අර බිරිඳවරු තුන්දෙනෙක් ඉන්නවනේ, තෝර බරියා, වාදක බරියා, අරිය බරියා, ලොක්කි වයිගෙදර ඉන්නේ. ඔය තුන්දෙනා මැරුණට පස්සේ නිරේ උපදිනවා. පළවෙනි තුන්දෙනා අම්මා වගේ ඉන්නේ, ඊළඟට සහෝදරිය වගේ ඉන්නේ, යාළුවෙක් වගේ ඉන්නේ, දාසි වගේ ඉන්නේ. මැරුණට පස්සේ පන්සලක නොගියත් මැරුණට පස්සේ දෙව්ලොව නිම්මාන රතියේ. පුළුවන් විදියට ගුණධර්ම ටික රැකගෙන හිටියා චාතුම් මහරජිකේ හරි ඉපදෙනවා. මිනිහගේ බොටුව කන්ට කඩාගෙන පැනලා මිනිහා තමන්ගේ වචනෙන් බය කරගෙන ඉඳලා අටපිරිකර දහහක් පූජා කළත් දෙව්ලෝ යයි කියලා හිතන්න එපා. මේක තමයි බුද්ධ වචනේ. අපි දන්න ආරණ්‍යයකට අම්මා කෙනෙක් එනවා. ඒ අම්මා ඇවිල්ලා අතු ගාපු මිදුල කොස්සෙන් ආය අතු ගන්නවා, එතරම් සරදවන්තයි. සංගයා දකිනකොට දුරේ ඉඳලම සීලවන්තං ගුණවන්තං කියලා වඳිනවා, සරදවන්තයි. පෑය බෝධිය වඳිනකොට සුදුරෙද්ද කරේ දාගෙන අත් දෙක නළලේ තියාගෙන වඳිනවා, සරදවන්තයි. ගෙදර ගිහිල්ලා බණ පොතක් අරගෙන කකුලෙන් කකුල දාගෙන මේ ගෑනේ මේ මිනිහට කියනවා, "අරන් වරෙන් තේකක් මට කොච්චරද කියනවා නම් මේ මයික් එකෙන් මට කියන්න බැරි ඇඳුම් පවා හොදන්න කියන්නේ මිනිහට. දැන් අර අතුගාපේ කතුගෑව කියලා සුගතියයි ගොඩාක් අය අටපිරිකරයකින් අටපිරිකරයක් පූජා කරලා තමන්ගේ පව් සේප් කරගන්න හදනවා. ලේසි නෑ. හොඳට නුවණ කල්පනාව තියෙනවා නම් දැන් බලන්න බිරින්දෑවරු හත් දෙනාගෙන් තමන් කවුද කියලා. ඔතන කිව්වේ තමන්ගේ චරිත මිසක්ක මිනිහලාගේ චරිත නෙවෙයි. මිනිහලාගේ චරිතේ උන් එක කරගහගෙන යයි. ඔතන හොඳම බිරින්ද දාසි. මිනිහා කොයි වගේ කෙක් වුණත් ඒ මිනිහට අනුව ඉන්න පුළුවන් ඒ බිරින්දට දාසි. මේ ජීවිතයේ සැනසිලි මාත්‍රයක් නැතුව නමුත් ඉවසාගෙන හිටියොත් මේ අවුරුදු 30-40 මොකද්ද? මැරුණාට පස්සේ නිම්මාන රතේ උපදිනවාමයි. බය වෙන්න එපා. ඔය වද දෙන මිනිස්සු ආයේ කල්ප ගානක් මුණ ගැහෙන්නේ නැහැ. තාප කරන්න එපා. උපනූපන් ජීවිතයට තෝ මුණ ගැහෙන්න එපා කියලා. මුණ ගැහෙන්නේ නැහැ. හැබැයි මිනිහා වෛරක්කාරෙක් නම් ගෑනිත් වෛරක්කාරෙක් නම් දෙන්නගේ අගුණ දෙක සමානයි. ගානට එකට ඉපදෙනවා. මිනිහා වල්කම් කරනවා ගෑනිත් වල්කම් කරනවා නම් දෙන්නගේ චරිත එකයි. දෙන්න මුණ ගැහෙනවා අය. මනුස්සයාගේ තරහ වැඩි නම් බිරිඳ ඉවසන්ට ඔය දෙන්න මුණ ගැහෙන්නේ. මනුස්සයා සල්ලාල නම් Taman සල්ලාල නොවීඳ ඔය දෙන්න මුණ ගැහෙන්නේ. ඒ දෙන්නගේ ලෝක ඉතාමත් ඈත තියෙන්නේ. දැන් සමහර අය ඇති මේ බණට ගහනකොටයි තේරෙන්නේ අනේ අපිට වැරදිලා කියලා. ඒ අයිට ගැලවෙන්න එක පොටක් අවසානෙ කියලා දෙන්නම්. ඒ නිසා කන් යොමු කරගෙන අහන්න. ඔන්න ඔය ක්‍රමේනොත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයමයි සත්‍ය වෙන්නේ. ඒ තමයි නේසීලට ගත්ත පස්පිඩක් වාගේ ප්‍රමාණයක් මැරුණාට පස්සේ සුගතිය යන්නේ, මහ පොළොව වාගේ ප්‍රමාණයක් මැරුණාට පස්සේ දුගතිය. පින්වත්නි, අවතේනවා දහම් පරයයන් මැරුණාට පස්සේ දුගතිය ඉපදින. ගොඩාක් දේවල් තමයි මිනිස්සු පින් දහම් කරනවා කියලා හිතාගෙන හිටියට හරි ලෝභයි, තෘෂ්ණාවයි ගෙවල් දොරවල් වලට, ඉඩකඩම් වලට ලෝභ වෙලා, ගෙවල් දොරවල් වලට ලෝභ වෙලා මැරුණාට පස්සේ මල ප්‍රේත වෙලා ඒ ගෙවල් වලට මෙනවා. පෙරේද දවසක පුංචි දෝණි කෙනෙක් ආවා, පොඩි කෙල්ලෙක්. ඒ කෙල්ලට පේනවා කොණ්ඩේ කඩා දාගත්ත යක්ෂණියෙක් ලේ පෙරාගෙන වත්තේ ඇවිදිනවා පේනවා. ඉතින් මේ කෙල්ල හරි බයයි. ඊට පස්සේ අපි ළඟට ඇස් මේ ආවා. ආවට පස්සේ අපි කිව්වා, එහෙනම් මේ කවුද කියලා බලන්න කියලා. ඇස් දෙක පියාගෙන චුට්ටක් බලන්න කියලා අහන්න කිව්වා විස්තරේ මොකද්ද කියලා. ඒ තමයි එයාලගේ පවුලේ මැරිච්ච ආච්චි අම්මා කෙනෙක්. ජීවීපි කාලේ ඒ ආච්චි අම්මගේ පුතාලා දෙන්නම අත් දෙක ගැට ගහලා වෙඩි තියලා මැරුවා. ඒක දැකපු වෙලාවෙම මගේ දරුවෝ දෙන්න මරපියෝ මම මරාගෙන කනවා කියලා වෛරයක් හිතේ පිහිටවගත්තා. ඒ වෛරෙන් අවුරුදු 20 ගානකට පස්සේ මැරුණේ ආච්චි. එදා පිහිටවගත්ත වෛරය විදිහට අද ලේ පෙරාගෙන මිනිමස් කකා ඇවිදින ඇඟේ නූල් පොටක් නැති මල යක්ෂණිය. වෛරය ලේසි නෑ. ඉතින් ඔයවාගේ මිනිස්සු කොච්චර වෛරවල් හිතේ තියාගෙන ඉන්නවද? කොච්චර වෛරවල් හිතේ තියාගෙන ඉන්නවද? වැඩි ඕනේ මැරුණාට පස්සේ දුගතිය උපදින්න. එක ස්වාමීන් වහන්සේ නමක් ඔන්න අක්කයි මල්ලි ඉන්නේ ගෙදර. මල්ලි මහන වුණා. අඬ අඬ අක්කල අඬද්දි මහන වුණේ. පස්සේ ඉතින් මහන වුණාට පස්සේ මොනව කරන්නද? ඊට පස්සේ මල්ලිට කියලා ඉතින් අපේ එකම මල්ලිනේ කියලා හොඳ රිද්දකින් සිවුරක් හදලා මහලා මල්ලිට ගිහිල්ලා පූජා කළා. සාසනය ගැන පැහැදීමෙන් මහන වුණාට හරි ආදරේ අක්කට. මගේ අක්කා දුන්න සිවුර කියලා කොහොම හරි සිවුරු පොරවන්න කලින් තියෙනවා තමන්ගේ දැනට පාවිච්චි කරන සිවුර විනය කර්මයකින් අයින් කරන්න ඕන. ඊට පස්සේ මේ බුලත් කොළ වගේ කොළයක් අරන් සිවුරේ කහට තියාගන්න ඕන තැන් කිහිපයකින්. එහෙම කළා තමයි ඒ සිවුර පොරවන්නේ. අද හැන්දෑවි ලැබුණේ හෙට උදේට ඕක කරගෙන සිවුර පොරවන්න ඕන කියන අදහසින් ඇඳේ අයිනක සිවුර තියාගෙන අපි අක්කා දුන්න සිවුර කියලා හාමුදුරුවෝ සැතපුණා. රෑ පපුවේ කැක්කුමක් හැදිලා හාමුදුරුවෝ අපවත් වුණා. මේ බුද්ධ කාලේ ඕ ඊට පස්සේ පහුව දවුදේ සංඝයා මේ හාමුදුරුව ආදාහනය කරන කටයුතු කරලා එක හාමුදුරු ස්වාමීන් වහන්සේලා කිව්වා අනේ අර පොඩි හාමුදුරන්ගේ සිවුර ඉරිදා ඒ නිසා මේ හාමුදුරන්ට පින් සිද්ධ වෙන්න මේ සිවුර පොරවන්න කියලා අල්ලන්න යනකොටම භාග්‍යතුන් වහන්සේ වදාලා එපා ඔය සිවුර අල්ලන්න එපා. ඇයි කියලා හෙවවා. ඊට පස්සේ කියනවා පින්වත් මහණෙනි ඔය සිවුරට ආසාවෙන් ආන්න බලන්නකෝ සිවුර උඩින් යනවා කාවෙක් යනවා එහෙම. ඒ සිවුරෙම කාවෙක් වෙලා ඉපදිලා සිවුරට ආසාවෙන් කාවෙක් වෙලා ඉපදුනා නම් මෙන්න මේකට මොකක් වෙයිද කියලා හිතන්න මම කියන්න ආවේ ඒ කතාවට. ඔන්න අවුරුදු 15ක කොල්ලෙකුයි කොල්ලෙක් ගෙන්නගෙන අම්මා කෙනෙක් ආවා මේ පුතා. මං ඇහුවා ඇයි අම්මා? අනේ ස්වාමීන් වහන්සේ මේකා ටෙලිෆෝන් එක ඔබ ඔබා ඉන්නවා රැලි වෙනකල් මේක අතාරින්නේ නැහැ. ඊට පස්සේ මං කිව්වේ නංග අම්මා ගිහිල්ලා බුදුන් වඳින්න මං කොල්ලත් එක්ක කතා කරන්න කියලා මෙහෙම ඉඳවා ගත්තා. මං කෝ පුතේ ඔය ටෙලිෆෝන් එකද කීයද මං කිව්වා. රුපියල් 5000යි කිව්වා. ඊට පස්සේ මේ අම්මා ඔයා ටෙලිෆෝන් එක ඔබ ඔබා ඉන්නවා. ඔව් මං විතරයි ගෙදර ඉන්නේ තාත්තත් නැහැ. මං හැවෙයි තාත්තා. අම්මයි තාත්තයි වෙන් වෙලා ඉන්නේ කිව්වා. මං කිව්වා පුතා අම්මයි තාත්තයි දෙන්න මම බණ කියලා සමගි කරවන්න. අම්මයි තාත්තයි දෙන්න සමගි කරවන්නම් මං බණ කියලා. ඒක වෙනුවෙන් උඹ යමක් කරන්න ඕන. ඒ තමයි උඹ ෆෝන් එක අත්හැරපන් කිව්වා. ඔය ෆෝන් එක අයින් කරලා චූටි ෆෝන් එකක් ගනින් මං අම්මයි තාත්තයි සමගි කරන්න. අම්මයි තාත්තයි සමගි කරපු පින උඹට එනවා. ඊළඟට උඹ අම්මගේ තාත්තගේ ණයෙන් නිදහස් වෙනවා. ටෙලිෆෝන් ප්‍රශ්නෙත් ඉවරයි කිව්වා. ඔල්ල කිව්වනේ බෑ කියලා. ටෙලිෆෝන් එක අයින් කරන්න බෑ. ඒ කියන්නේ අම්මයි තාත්තයි ඕන තූත්තුකුඩියක හිටපන් මට ෆෝන් එක තියෙනවා නම්. අද වුණත් ඔය එවැනි ප්‍රශ්න නැතත් මෙතන ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඇති ෆෝන් එක අතාරින්නේ නැහැ. ඒත් අම්මට අත උස්සයි ඒක කිව්වොත්. ඔය ෆෝන් එක අයින් කරපන් කිව්වොත් අම්මට අත උස්සයි තාත්තට අත උස්සයි ෆෝන් එක අයින් කරන්නේ නැහැ. සිවුරට ආසාවෙන් මැරිලා හාමුදුරුව නමක් සිල් රැකපු බුදුරජාණන් වහන්සේ දැක්ක නේත්‍රා දෙකෙන් බුදුරජාණන් වහන්සේ දැක්ක සිල් රැකපු හාමුදුරුව නමක් සිවුරට ආසාවෙන් ඉඳලා සිවුරේ ඉපදුනා නම් බුදුරජාණන් වහන්සේ දැකලත් නැති හරියට බණපදලයක් අහලත් නැති මේ මිනිස්සු ෆෝන් වලට ආසාවෙන් ඉඳලා මැරුණාට පස්සේ කොහේ යයිද? දැන් තේරෙනවද මැරුණ ගම මිනිස්සු යන තැන්? මේ අමාසයකට කලින් කොල්ලෙක් ආවා. ඒ කොල්ලගේ ඥාතියෙක් මැරිලා යක්ෂයෙක් වෙලා ඒ කොල්ලත් එක්ක ඇවිල්ලා කතා කරනවා. ඒ යක්ෂයා ඒ කොල්ලට කියලා අපේ හාමුදුරන්ට ගිහිල්ලා මේ කතාව කියාපන් කියලා විස්තර ඔක්කොම කියලා මං ගාව ටෙව්වා. ඒ තමයි ගොඩාක් විස්තර මේ ෆෝන් කතාව ගැනට අදාළ ටික විතරක් මං කියන්නම්. ඒ යක්ෂයා කියන්නේ, ඒ යක්ෂයා කියනවා මේන් කොල්ලගේ නැති වෙච්ච ආච්චි අම්මා කෙනෙක් මැරිලා ගිහිල්ලා මල යක්ෂණියක් වෙලා ඉපදිලා. ඒ ඉපදිලා ඒ මල යක්ෂණියගේ වැඩේ තමයි රෑට ගෙවල් වලට යනවා. රෑට ගෙවල් වලට ගිහිල්ලා ජනෙල් වලින් එබිකම් කරගෙන බලාගෙන ඉන්නවා ගෑනු මිනිහලා බුදියන හැටි. ඊළඟට පෙරේත කමට කටෙන් කුණු කෙල්ලයි පණුවොත් එක වැක්කිරෙනවා මල පෙරේති ගැඟට. බලාගෙන ඉන්නවා. මිනිස්යාගේ හිතට රාගය ආවට පස්සේ කුසල් සිත් වෙනසෙනවා. ඊට පස්සේ අර මල යක්ෂණී මොකක්ද මේ යක්ෂයාම කියන්නේ, යක්ෂයා දැක්ක දේවල් ටික කියන්නේ. අර මල යක්ෂණී වෙලාවකට ගෑනු කෙනා ගැඟට යනවා. වෙලාවකට පිරිමි කෙනා ගැඟට මාරුවෙන් මාරුවට ගිහිල්ලා කාමාස්වාදී විඳිනවා. රැලි වෙනකල් ගම්වල ඇවිදිනවා. ඊට පස්සේ කියනවා හාමුදුරනේ මේ මේ කොල්ලගේ ඇඟට, මේ කොල්ලගේ ඇඟටත් බැල්ම හෙළුවා කිව්වා. අර කොල්ලා මාත් එක්ක කියනවා ඒ කොල්ලා අවුරුදු 30ක විතර කොල්ලේ කසාද බැඳලා ඉද්දින් නෝනා තමන්ගේ නෝනා ළඟ ඉද්දින් ටෙලිෆෝන් එක ලැප්ටොප් එකෙන් ජරාව බලන එක නතර කරගන්න බෑ. ඇයි අර මල යක්ෂණී හරි ආසයි කාම සේවන බලන්න. අර ෆෝන් වලින් ජරාව බලන එක නතර කරන්න බැරි බෑ තමන්ද කියලා බිරිඳක් තමන් ළඟම මේ ඉදිද්දී. ඊට පස්සේ අර පවුලේ ඥාතීක්නේ අර යක්ෂයා ආන්දරණ මං කලින් මන්ත්‍ර ගුරුකම් කරලා ඒ පාපිට යකෙක් කියලා ඉපදිලා. ඊට පස්සේ අර යක්ෂණී පන්න ළඟෙන් අර යක්ෂයා අර කොල්ල මාත් එක කියනවා හාඳුරනේ ලෝක දෙකක් කිව්වා ඔබ වහන්සේට ඔක තේරෙන්නේ නැහැ කිව්වා. ලෝක දෙකක් කිව්වා. අද ෆෝන් එක ලැප්ටොප් එක දකින්නට චී කියලා හිතෙනවා. එදා ගෑණි ඇඳේ ඉදින් ෆෝන් එක අත අරගන්න බෑ කිව්වා. කොහොමද බැල්ම වැටුනට පස්සේ ඒ මට පුදුම හිතුනේ ඕකට නෙමෙයි. ඔය මල යක්ෂණී මැරුණේ මීට අවුරුදු 50කට කලින්. අවුරුදු 50කට කලින් මැරුණ ගෑණී ඔය වගේ කාම ප්‍රේතියෙක් වෙලා ඉපදුනා නම් දැන් ඉන්න ගෑනු මැරුණාට පස්සේ පක් වෙයිද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ මල ලෝකවල, ඒ යක්ෂ ලෝකවල කාම ආස්වාදේ විඳින්න බෑ. ඇයි විඳින්න බැරි? පින්වත්නි, ඒ ලෝකෙ පුදුම දුකක් තියෙන්නේ. එතකොට ඒ දුක තියෙන නිසා ඒ කාම ආස්වාදේ විඳින්න මනුස්ස ඇඟවල තමයි පාවිච්චි කරන්නේ. මනුස්ස ඇඟවල් පාවිච්චි කරන්නේ. ඔය වගේ සෙට් එකක් ගිහිල්ලා ඉපදිලා කොල්ල කෙල්ල ටික අල්ල ගත්තොත් කෝකද බේරන්නේ? මේ තම තමන්ට ප්‍රශ්න තියෙද්දි මුන් සමයන් නට නටා යනවා බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේ කියා මේ වටේ කැරකි කැරකි මේ කුණු කාණුවක් වටේ ඇවිදිනවා. තම තමන්ගේ ප්‍රශ්න එහෙමමයි. රැයිලි වෙනකල් ජරව බල බල ඉන්නවා ෆෝන් එකෙන්. එළියට ඇවිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේ බා. ඒක ඉපදෙන තැන ඒක දන්නේ නැහැ. ඔය කියාගෙන යන උන් එකෙක්ගෙන් අහන්න තෝ පන්සිල් රකින්නවද කියලා? පංච සීලෙවත් නැහැ. පව් රැස් කරගන්නවා හොඳට. ඉවරයි කොල්ල කෙල්ලෝ. මම දන්න විදිහට මගේ ඥානෙට අනුව කොල්ලෝ ඔය වගේ කාම ප්‍රශ්න තියෙන කොල්ලෝ 10 දෙනෙක් ආවොත් අත් දෙනෙක්ගේවත් ඇඟේ ඉන්නවා කට්ටිය. අවුරුදු 18ක කොල්ලෙක් මේ ළඟ ගෙදරක ගෑණියෙක් ගාවට රිංගනවා. අහුවෙලා මේක පැනලා කොහොම හරි අපි ඉන්න ආරණ්‍යයට ආවා. ඊට පස්සේ මං කිව්වා හිටපිය මෙහෙට වෙලා. දවසක් මේක රෑන් දෙරෑමෙන්ද යන්න ලැහෙත් ගෙදර. මං කල්පනා කිව්වා මුලින් මේ රෑ මොකටද මේ? ඊට පස්සේ මම කිව්වා එහෙනම් බෝධිය ළඟ පහනක් තියලා උඹ ඵලයන් කිව්වා. මේ අවුරුදු 18ක කොල්ලෙක් බෝධිය ළඟ පහන තිබ්බ ගාම ගෙදර යන්න බෑ හිතුණා. ඊට පස්සේ මං ළඟට ගෙන්නලා කරුණු කාරණා විමසලා බැලුවා. අනේ ඇඟ ඇතුලේ සීයා ඉන්නවා. සීයා අවුරුදු 75 මැරිලා තියෙන්නේ. අවුරුදු 75 වෙනකොටත් ආච්චි ළඟ බුදියන්නේ වෙනම ඉන්න බෑ. ආමේ. සීයා මැරිලා කාම ප්‍රේතෙක් වෙලා රෑට ආච්චි ළඟට එනවා, ආච්චිත් එක්ක බුදිය ගන්නවා, ලැජ්ජාවට කියන්නේ. දවසක් මේ ගෙදර කතා වුණා, මේ ආච්චිට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා, හිට දේවාලයකට ගෙන්නන්න යන් කියලා. රෑ ආච්චිගේ බෙල්ල මිරිකලා මැරුවා. ඊට පස්සේ කාමාශාදේ විඳින්න ඕන කමට මේ කොල්ලා ගැඟට රිංගුවා. කොල්ලගෙන් ළඟ ළඟ ගෙවල් වලට යනවා. ඒ කෙල්ල ඒ ගෙවල් වල මිනිහලා නැති වෙලාවට මෙයාගේ හිතට සංඥාව දෙනවා, දැන් පැනපන් කියලා. අහුවෙන්නේ නැති වෙන්න කරගෙන යනවා. අපි මොකෙක් හරි කොල්ලෙක් මොන හරි ජරා වැඩක් කළොත් මේකා කියලා ඒක හංවඩු ගහනවා. නමුත් ඇතුලේ වැඩ කරන ප්‍රශ්නේ කාටවත් පේන්නේ නැහැ. පේන්නේ නැමයි. ඔව දන්න අය ඇත්තෙත් නැහැ. පව්. ඊට පස්සෙත් යකා කියලා නෑනේ කරන වැඩේ තමන්ගේ ඇඟෙන්නේ කරන්නේ. කරන වැඩේ තමන්ගේ ඇඟෙන් කරන්නේ. මැරුණාට පස්සේ ඒකත් දුක්දී. මේ විදිහටත් සත්‍යයා මැරුණාට පස්සේ නිරේ උපදිනවා. ශාස්ත්‍රෝන් වහන්සේ නේසිලට පස් පිටක් කරන් වදාලාද පින්වත් මහණෙනි, මැරුණාට පස්සේ සත්වයා උපදින්නේ මහ පොළොව වගේ ප්‍රමාණයක් දුගතියේ, නියසිරට ගත්ත පස්පිඩ වගේ ප්‍රමාණයක් තමයි මිනිසෙක්වත් වෙන්නේ කියලා. ඒක ඒකාන්ත සත්‍යයයි. පින්වතුනි, නිරේවල් ගැන අපිට අහන්න ලැබුණා. එක නිරයක් තියෙනවා. ඒ නිරේ නිරිසතා ඇටසැකිල්ල විරූපි හැමකින් වැහිලා තනිකර ජරා ගොඩ කෙබිලා මේ වාගේ හෝල් තියෙනවා. හෝල් කියන්නේ ශාලා නැත්තම් නිරේවල්. තනිකර ඉන මට්ටම දක්වා ජරාවෙන් අසූචි වලින් පිරීලා ගඳ ගහනවා. කනුව කනව කකුල්. එහෙම ඉන්න මල ප්‍රේතයෝ කොහොම ඉදින් එක ප්‍රේතයෝ උඩ පනිනවා. අර මේ ජරා ගොඩේ උඩ පනිනකොට ඒ උඩ පනින්න මල ප්‍රේතයන්ගේ රහස් ප්‍රදේශ පේනවා. අර අනිත් මල ප්‍රේතයන් ඇස් දෙක ලොක් කරගෙන බලනවා. ඒ වාර තමනුත් ජරා විඳින් බලාගෙන ඉන්නකොට ඇස් දෙක මෙහෙම ලොකු වෙනවා. පොල් ගෙඩි ගානට ලොකු වෙලා පුපුරනවා. පුපුරලා ඒකෙන් මතුවෙනවා තියුණු තුඩ තියෙන කෘමි ජාතියක්. ඇට සැකිල්ල කාගෙන කාගෙන කාගෙන. එතකොට මේ අසූචි අරන් මෙහෙම ගා ගන්නවා වේදනාවට. ඊට පස්සේ අපි ඇහුවා කොයි වගේ අයද උන් උපදින්නේ කියලා. ඒ ලෝකෙ උපදින්නේ මේ ෆෝන් වලින් ජරාව බලන අය. මනුස්ස ලෝකේ ලස්සන කොල්ලෝ මැරිලා ගිහිල්ලා ඒ ලෝකෙ උපදිනවා. මනුස්ස ලෝකේ ලස්සන කෙල්ලෝ මැරිලා ගිහිල්ලා ඒ ලෝකෙ උපදිනවා. ඊට පස්සේ පිරිමි පිරිමින්ට ආසා ප්‍රශ්න තියෙනවා. ස්ත්‍රී ස්ත්‍රීන්ට ආසා ප්‍රශ්න තියෙනවා. ඒ ලෝකෙ ඉපදුනාට පස්සේ ඒ පුරුෂ අය අවයව ස්ත්‍රී අවයව දිග නියපොතු වලින් හූරා හූරා කනවා. ඉවරයක් නැහැ. අවුරුදු කෝටි ගාණක් යනකල් ඉවර වෙන්නේ නැහැ. අහෝ මේ සත්වයා මේ මනුස්ස ලෝකේ ආස්වාදයක් විඳින්න ගිහිල්ලා මැරිලා ගිහිල්ලා උපදින තැන් ඔය වගේ ප්‍රශ්න තම තමන්ගේ තියාගෙන තමයි මුම් මේ ඇහැට පෙනෙන මෙච්චර කාලයක් සත්පුරුෂයෝ වැඳ වැඳ හිටපු දඹදිව බුද්ධ භූමියටත් ගරහා ගරහා බුදුන් උපන්නේ මෙහෙ කිය කියා තවත් පව් කරගන්නේ තියෙන පව් මදිවටද? තමන් ඉපදෙන තැනවත් හොයාගන්න බැරි කෙනා තුන් ලෝකෙට අග්‍ර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයක් තියෙන තැනකටවත් යයිද? හරි, ඒ වාගේ පෞකාර 70කට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භූමියට අඩියක්වත් තියලා පින් කරගන්න බැරි නිසාමයි මෙහි ඉපදුනේ කියලා මෙහි කොහේ හරි ওই රවුම් ගහ ඉන්නේ. මේ බලන්නකෝ, බුදුරජාණන් වහන්සේ ඉපදුන තැනද දැන් අපිට ප්‍රශ්නේ? මේ තම තමන්ගේ ජීවිතවලට වෙච්ච දේවල් බැලූ බැලූ මත සත්වයා මැරිලා ගිහලා දුගති උපදිනවා. ඊළඟට තව ක්‍රමයක් කියන්නම්. ඒ තමයි ළඟදී අනුරාධපුරේ උපාසකම්ම කෙනෙක් මැරිලා ඒ උපාසකම්ම දිව්‍ය ලෝකයේ ගිය කතාව ගම් හතක පැතිරිලා ගියා. ඇයි මේ උපාසකම්ම දිවිය ලෝකේ ගියේ? උන්දේ අවුරුදු ගානක් සිල් ගන්නේ රුවන්වැලිම. ඇයි? එක පෝයක් නෙවෙයි හතර පෝයෙටම. හතර පෝයෙටම සිල් ගන්න අවුරුදු 40-50ක් ආච්චි අම්මගෙන මේ ඇත්තේ නැහැ මෙතන. ඒ උපාසකම්ම හවස හතරට සිල් පවරණය කරන්නේ. උන්දේ පහෝද එළි වෙනකල් ඉඳලා මහන්සියයි වැඳලා එන්නේ. උන්දේ රුවන්වැලි සෑයමයි මැරුණේ. ඔන්න ඔය කාරණාවෙන් උන්දේ දෙව්ලෝ උපන්නා කියලා බණට ආපු හාමුදුරුවෝ කිව්වා. මාසයක් ගිය තැන මෙන්න දූගේ ඇඟට එනවා මල පෙරේතියෙක් වෙලා. ඇඟට ආපු ගමන් කටෙන් කුණු කියලා වැක්කිරෙනවා ගන්ධස්සාරයි. පස්සපැත්ත කුණු වෙලා මම හිතේ. ඊට පස්සේ ඇහුවා උඹ කවුද අහවලා කියන එක මිනිස්සු කම්මුලේ අත තියාගත්තා. ඇයි බං උඹ සිල් නැරන් නේද මැරුණේ? පින්වතුනි දෙව්ලොව ස්වභාවයක් තියෙනවා. දිව්‍ය ලෝකෙ ඉපදෙන්න පින දෙව්ලොව ඉපදුන දෙවියන්ට පේනවා. പ്രേත ලෝකෙ ඉපදුන පාපය പ്രേතයාට පේනවා. නිරේ ගියාට පස්සේ නිරිසතාට කරපු පව් යම රජ්ජුරුව සිහි කරනවා. අපිට තමයි කේල් මලක් මතක නැහැ. අපිට කිසිම දෙයක් මතක නැහැ. අර പ്രേතයාට පේනවා රොක්කොම් වෙච්ච දේවල්. പ്രേතයා කියනවා මම රුවන්වැලි සෑයේ සිල් ගත්තට රෑ බුදිය ගත්තනේ. බුදිය ගන්නකොට රුවන්වැලි මහ සෑයට පස්සහරවල බුදිය ගත්තේ. පස්සක් කකුල් දික් කරගෙන හිටියේ. දැක්කද සෑයට බෝධියට කකුල් දික් කිරීම? කොහොමද දැක්කේ? මහා උජාරුවට ගියාගෙන හේවිසි ගහගෙන ගියාට කෝ? බුදුරජාණන් වහන්සේට කරපු අගෞරවය. බෝධිසත්වයෝ අම්මගේ බඩේ ඉඳින් මහාමායා දේවියව තවත් කෙනෙක් කකුල් අල්ලලා වඳින්නේ නැහැ. වඳින්න බෑ. පුංචි දරු සිඟිත්තා ඉපදුනාට පස්සේ කාල දේවල තාපසතුමාගේ පාළඟ සිරස තියන්න හදනකොට පාත් වෙන්න හදනකොටම පුංචි කුමාරයා කැරකිල්ල සිරිපතුල කාල දේවල තාපසයාගේ සිරසේ තිබ්බා. මහා බෝධිසත්වයෝවත් තවක් කෙනෙක්ගේ පාළඟට යන්නේ නැහැ. ඒක තමයි තුන් ලෝකයේ අග්‍ර බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ සිරිපා තබපු සිරිපා ලාංජනේටත් තුන් ලෝකයක් නලල තියලා සිරස තියලා වඳිනවා මිසක්කා බුදුරජාණන් වහන්සේ දෙසට පා දාන්නේ නැහැ. දැන් හිතාගන්න බෝධියකට චෛත්‍යයකට කකුලක් දික් කරපු නැති උන්දෑ කෙනෙක් හොයාගන්න නැහැ. එහෙනම් දැනටත් රැස් වෙලා තියෙන්නේ. බය වෙන්න වෙනව කරන්න දෙයක් නැහැ. නමුත් අවසානයේදී කියලා දෙන්නම් මේකෙන් ගැලවෙන්න මොන හරි ක්‍රමයක්. රුවන්වැලි මහසෑයට පස්ස දාපු පාපේනුත් ඊට පස්සේ තමයි සෑයට කරපු අගෞරවේ බුද්ධ අගෞරවේ නිසා පින් දුන්නට ගන්නත් බෑ. ඒ විපාක ඉවර වෙන දවසක් පේන්නෙත් නෑ. ඔය සම්පූර්ණ කතාව මේ පාර මහමේක පත්තරේ තියෙනවා. අහෝ බුදුරජාණන් වහන්සේගේ සෑයට පස්සහරවපු ඔච්චර බලපෑවනා. බුදුරජාණන් වහන්සේ ලුම්බිනි සල්වනේ උපන්නා. දඹදිව බුද්ධ ගයාවේ වජිරාසනේ මත සම්බුදු වුණා. බාරාණසී ඉසිපතනේදී ධම්මචක්‍ර ප්‍රවර්තනය කළා. කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වන උද්‍යානයේ පිරිනිවන් පෑවා. ඒ දඹදිව බුද්ධ භූමියට වචනයක් කිව්වොත් ඒ පාපේ කොහොමෙයිද? මම අවුරුද්දට 4 වතාවක් දඹදිව යන හාන්දුර නමක්. අදටත් කුසිනාරාවට යනකොට මේ ඇස්වලට ඉබේම කඳුළු එනවා. කුසිනාරාවට ගිහිල්ලා අඬන්නේ නැති කෙනෙක් නැහැ. අදටත් බුද්ධ ගයාවට ගියාම ප්‍රීති ප්‍රමෝදෙන් හිත පිනා යනවා. අදටත් බාරාණසී ඉසිපතනේට යනකොට අනේ අපිට ධර්මය අවබෝධ කරගන්න බැරි වුණානේ කියලා සංවේගයක් උපදිනවා. අදට ලුම්බිනයට යනකුට එදා ලුම්බිනේ ශල්වනේ උපන් සිදුහත් කුමාරයාගේ පුංචි සිරිපා සටහන පොළොව ඇතුළේ මතුවෙලා අදටත් තියෙනවා. ඒව ඔක්කොම තියදෙන් ඊළඟට දෙවුරම් වෙහෙරේ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ ගන්ධකුටි නල්ල දෙනකොට මේ ඇඟ සීතල වෙලා යනවා. මං අවුරුද්දට හතර වතාවක් දඹදිව වඳින හාමුදුරනවා. ඒ දඹදිව තියෙන අසිරිය කියන්න බෑ. ඒ බුදුරජාණන් වහන්සේ කපිල වස්තුවේ ඒ සිනුහක් කුමාරයා හිටපු මාලි අදටත් තියෙනවා. ඒ මාලිගාව ඉඳලා කිලෝමීටර 40ක් දුරින් ඈත හිමාලි පේනවා. මෙන්න මෙතනයි අභිනිෂ්ක්‍රමණය කරපු ද්වාරයේ උඩ ඒ අභිනිෂ්ක්‍රමණය කරපු දොරටුව වැටිලා අදටත් තියෙනවා, කැණීම් කළා නැහැ. ඒ දොරටුව දකින්නකොට මේ හදවතට මොකද්ද වෙලා මම කලන්තේ දාලා වැටුණා. ඒ දඹදිව අසිරිය අදටත් තියෙනවා. ඒවා කොහෙද මේ? රුවන්වැලි සෑයවත් වඳින්න ගියේ නැති ආච්චිලා, මේ ලංකාවේ බුද්ධ භූමියක්වත් වඳින්න ගියේ නැති ආච්චිලාට මොකක් හරි වීඩියෝ එකක් පෙන්නලා, කොහේ හරි කුණු ඇලක් ළඟ බෝධියක් ළඟ ගලක් තියලා මේ වජිරාසනයේ කෙනුට මේ හිතක මිනිස්සු අහුවෙනවා පව්. මුලා කරන අයද වෙනම පව් මේ නිරේවල් හැදෙයි, අනුමෝදන් වෙන අයටත් යන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. අපි මහා ලොක්කු කියලා හිතන්න එපා. බුද්ධ ශාසන කීයක් අපිට අහිමි වුණාද? අහිමි වෙලා මේ බුද්ධ ශාසනයේ අවසාන යුගයේ පින්වන්දි මේ ඉන්නේ අපි. මේ මොහොතත් අහිමි වුණොත් එහෙම ආය මේ දීර්ඝ සසරේ ආපු මිනිසයා ආය දීර්ඝ සසරට වැටෙනවා. නිරේ යන්ට වෙයි, ප්‍රේත ලෝකේ යන්ට වෙයි, තිරිසන් ලෝකේ යන්ට වෙයි, අඬ අඬ වැළපි වැළපි යන්ට වෙයි. තමන්ගේ ඇස් ඉදිරිපිට දරුවෝ මැරෙයි, ස්වාමියා මැරෙයි, බිරිඳ මැරෙයි, ඉන්ට තැනක් නැතුව අහිකුණ්ඩකයෝ වගේ තැනින් තැනට යන්න වෙයි. මිනිස්සු හදිහුණියම් කරනවා මිනිසුන්ට ඉන්න බැරි වෙන්න. අහිකුණ්ඩකයෝ දැකලා නැද්ද දවස් 7ක් එක තැන හිටියොත් අහිකුණ්ඩකයෝ ගැන අහලා තියෙනවනේ, පණුව ගන්නවා. එක තැනක ඉන්න බෑ. නගරෙන් නගරයට ගමෙන් ගමට යන්න වෙනවා. ඔය මිනිස්සු ගෙවල් වලින් පන්නන්න හුණියම් කරන්නේ ඒ ඇයිද වෙච්චිද? තත්තු නටව නටව ඉඳ වෙනවා. සසර අඬ හඬා වැළපි වැළපි ඉඳ වෙනවා. රෝග ව්‍යසන වලින් දුක් විඳ විඳ ඉඳ වෙනවා. මේ සසර දීර්ඝ සසරේ සත්වයාට උරුම වෙච්ච දේ. මේ සසරේ අපි කොච්චර දුක් විඳගෙන ආවද කියනවා නම් මව් නොවිච්ච කෙනෙක් නැහැ. පියා නොවිච්ච කෙනෙක් නැහැ. ඊළඟට අම්මා මැරිලා අඬලා ඒ වැටෙන කඳුළු ටික එකතු කළ සසර මහ සාගරයේ ජලයට වැඩි. තාත්තා මැරෙනකොට අඬපු කඳුළු ටික එකතු කළ සසර මහ සාගරයේ ජලයට වැඩි. ඌර වෙලා බෙල්ල කැපිලා ගලා ගිය ලේ ටික එකතු කළ සසර මහ සාගරයේ ජලයට වැඩි. කොච්චර සත්තු වෙලා ඉපදිලාද? මේ මිහි මණ්ඩලයේ ඔළුව තිබ්බේ නැති තැනක් නැහැ. අහසේ පියාසර නොකරපු තැනක් නැහැ. ඔච්චර දීර්ඝ සංසාරයක්ද? පින්වතුනි, මෛත්‍රී බුද්ධ ශාසනයෙන් පිහිට ලබන අය දැන් දිව්‍ය ලෝකවලට ගිහිල්ලා ඉවරයි. දැන් බේරෙන එක්කෙනා දෙන්නා තමයි ආය එකතු වෙන්නේ. මෙතනින් වැටෙනවුන් වැටෙනවාමයි. අම්මයි තාත්තට වැඩිය ෆෝන් එක ලොකු වුණා නම් ඉදිරියට යනකොට අම්මයි තාත්තයි තඹ දොයිතුකට ගණන් ගන්නෑ. දැම්ම තියෙනවනේ පුංචි කාලේ ඉඳලා කිරි පොවල හදලා වල්ලා දෙමව්පියෝ. ඒ දෙමව්පියන්ටම බොරු කියලා ෆෝන් නැරන් එක එක කාලේ මැසේජ් කර කර පාඩම් කරනවා කියලා තමන් වදපු අම්මට බොරු කරලා පියාට බොරු කරලා ඒ වංචාවේ පාපේ කරගහගෙන හොරෙන් පැනලා ගිහිල්ලා විඳවනවා. මේ සත්වයා මැරුණට පස්සේ කොහෙද උපදින්නේ? සත්වයා මැරුණට පස්සේ කොහෙද උපදින්නේ? ඊළඟට පිටරටවල නම් ගන්නම දෙයක් නැහැ. පිටරටවල ගන්නම දෙයක් නැහැ. දැන් ඔය ඕස්ට්‍රේලියාවේ වගේ පිටරටවල ඒ සමහර රටවල තියෙනවා අවුරුදු 12 13 වෙනකොටම කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් අහනවා උඹලා මේ අහන ඔයාලා යාළු වෙලා දින්නේ ඔයාලට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා අහනවා. ඊට පස්සේ නෑ කියලා කිව්වොත් ඉස්පිරිතාලට ගෙන්නන යනවා මානසික කියලා. ඊට පස්සේ අවුරුදු 14න් වගේ ගෙදරින් වෙන් කරලා අර ඉස්කෝල වලින් එලිමහන් අධ්‍යාපනය කියලා අර කාන්තාර වලට කියලා කූඩාරම් ගහගෙන මාස ගණන් ඉන්නවා කොල්ලු කෙල්ලු. ටීචර්ලා සෙල්ලා වෙන්නම ඉන්නවා, අර ජෝඩු වෙනම ඉන්නවා, බඩට දරුව හදාගෙන එන්නේ. මෙහි ෆාමසියෙන් හෙම්බිරිසාවකට බෙහෙත් ගන්නවා වගේ එහෙ පොඩි තුණ්ඩුවකින් ගස්සා කරනවා. අවුරුදු 20 වගේ වෙනකොට කෙල්ලෙක් දරුව 7-8 දෙනෙක් ගප්සා කරගෙන පොඩි තුණ්ඩුවෙන් කරන්නේ. එක දරුවෙක් මැරුවොත් එහෙම නිරේ අවුරුදු කෝටි ගාණක් ඉපදිලා බඩ ඇතුලේ අම්මා කෙනෙක්ගේ බඩ ඇතුලේම ජීවිත 5000කට වැඩිය ගප්සා වෙලා මැරෙනවා එක ගප්සාවක. ඊර්වහ එයාගේ දරුවෝ ගප්සා වෙනවා, ඊළඟට උපනූපන් ජීවිතේ තනි වෙනවා, තනිකඩ වෙනවා, කවුරුත් උදව්වට නැති වෙනවා, ආදරේ නැති වෙලා යනවා එක ගප්සාවකගේ පාපේ. චීනේ ඔහොම කළා, දැන් චීනේ වෙන වැඩක් කරනවා. ඒ තමයි මිනිහල්ල නැහැ, බැඳපු කතාවල් නැහැ, බඩට දරුවෝ එනවා. ඊට පස්සේ මාස 5-6ක් බඩ හදලා අඬු දාලා අරන් තම්බලා කනවා. ඔව් මේ මම දැකලා තියෙනවා ෆොටෝ, මම ෆොටෝ දැකලා තියෙනවා. ගෑරුක් වලින් ගගහ කනවා මිනිස්සු සතුටින්. ඒ වාගේ ලෝකයක් තියෙන්නේ. මේ ලෝකේ සත්වයාගේ ධර්මයක් තියෙනවා අතීතයේ ඉඳලා ආපු. ඒ ධර්මය තමයි කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි විවාහ වෙනකල් තවත් කොල්ලෙක්ගේ අතින්වත් අල්ලන්නේ නැහැ කෙල්ල. කොල්ලා තවත් කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලන්නේ නැහැ. ඒක තමයි බඹසර. ඒ ඇත්තෝ පන්සලකට නොගිය දෙවිලෝ උපදිනවා. දැන් කොහෙද ඒවා? ඊට විවාහ වුණාට පස්සෙත් බ්‍රහ්මචාරී සීලයක් තියෙනවා. විවාහ වුණාට පස්සේ තියෙන බඹසර තමයි තමන්ගේ ස්වාමියාගේ බිරිඳගෙන් පමණයි සතුටු වෙන්නේ, වෙන ගෑනු මිනිහලා හොයාගෙන යන්නේ. ඒක බඹසරා. පින්වතුනි මේවා හාන්දුරු නමකට කියන්න වෙන එක ගැන ලැජ්ජයි මේ මයික් වලින්. නමුත් කිව යුතු වෙනවා, පුරතල් කරලා සෝබනේට වහගෙන ඉඳලා තේරුමක් නැහැ. මේ ළඟදී කුලියා පිටියේද කොහෙද, නිකවැරටියේද කොහෙද තිබ්බ තරුණ යෝන් වැඩසටහනක් කියලා දවස් 7ක්. ඒ අවසානයේදී අස්පස් කරන්න එක සංවිධානයකට බාර දීලා තිබ්බේ. ඒකේ හිටිය බැංකුවේ මහත්තයෙක්. ඒ බැංකුවේ මහත්තයා මාර්ගයෙන් තමයි අපිට මේ පණිවිඩයේ හාමුදුරනේ මෙහෙම එකක් කියලා කිව්වේ. ඒ තමයි ඒ යෝන් කඳවුර දවස් 7 යෝන් කඳවුර ඉවර වෙනකොට ඒ තියෙන වටපිට අස්පස් කරනකොට උපත් පාලනය සඳහා පාවිච්චි කරන උපකරණ උර දෙකක් තිබ්බ කිව්වා. එතකොට ওই වැඩසටහනට ගිය කෙල්ලන්ට අම්මලා නැද්ද? ඒ කෙල්ලෝ ජාතක වුණ තාත්තලා නැද්ද? ගෙදර ගිහිල්ලා තමන්ගේ අම්මගේ මූණ බලන්නේ කොහොමද? තාත්තගේ මූණ බලන්නේ කොහොමද? ওই වැඩසටහන් වලට යන කොල්ලන්ට කර්මය කියලා එකක් නැද්ද? අහෝ මේ සත්වයා මැරිලා ගියාට පස්සේ ගොඩාක් අය දුකට උපදිනවා. පිරිසිදු කෙල්ලෙකුට කරදර කරන එක පුදුම පාපයක්. කොච්චර පාපයක්ද කියනවනම් පිරිසිදු කන්‍යාවියක් ගැන කවර කතාද? ඉස්සර හිටියා ඈත අතීතයේ ගණිකාවක්. ඒ ගණිකාව ගැන ආසා හිතලා කොල්ලො 5 දෙනෙක් මේ කෙල්ල කැලේට එන්න සල්ලි දීලා ගෙන්නගෙන ගිහිල්ලා ඒ කෙල්ලගේ බෙල්ල මිරිකලා, ඒ කෙල්ල දූෂණය කළා, බෙල්ල මිරිකලා, ආභරණ ටිකයි ඇඳුම් ටිකයි හොරකම් කළා. අර කෙල්ල වෛරයෙන් මැරිලා යක්ෂණියක් වෙලා ඉපදුණා. උපනූපන් ජීවිතේ පිටිපස්සෙන් ඇවිල්ලා මරනවා. ඒ එක කෙනෙක් අපේ බුද්ධ ශාසනය ඉපදුණා බාහ්‍ය දාරුචිරිය කියලා. ඇඳුන්නේ නැහැ. කෙල්ලෙක්ගෙන් ඇඳුම් හොරකම් කරපු පාපෙට ඇඳුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා අරහත්ත්වයටපත් වුණා. සිවුරක් නැහැ. තොරගම් කුලේ වස්ත්‍රේ නැති උනේත් වස්ත්‍රේ. සිවුරක් හොයාගෙන යද්දී අර යක්ෂණී ගවයේ ගැඟට ආවේශ වෙලා අර රහතන් වහන්සේට ඇන්නා. රහත් උනත් ස්ත්‍රියකට කරපු පාපේ ආවා. උන්වහන්සේ සසරින් නිදහස් වුණා. ඒ ප්‍රශ්නේ එතනින් ඉවරයි. ඒ වගේ පස් දිනාටම එන්න හරකා. එක්කෙනෙක් අනාගාමී වුණා, ඒත් හරකා ඇවිල්ලා එන්න. හරකා ගෙඟට ආවේශ වෙනවා යක්ෂණී. ස්ත්‍රීන්ට කරන අපචාරයේ එවැනි විපාක එනවා. එතකොට රාගෙන් බැටකන, ද්වේෂයෙන් බැටකන, මුලාවෙන් බැටකන මේ සත්වයා කරගන්න පාපයෙන් මැරුණට පස්සේ කොයි ලෝකෙයිද? තම තමන් ගැනම හොයාගන්න තියෙන එකේ නේද මේ නිකන් සමයම් කුඩුව දුඩුව යන්නේ? කවුරු ඇවිල්ලා, කවුරු හරි ඇවිල්ලා බණක් කිව්වොත් එම් බුදුන් උපන්නේ මෙහි යමල්ලා කියලා උඩ දාගෙන යනවා. ඇයි සේව් කරගන්නට? දැන් මේවා කියනකොට සේව් කරගන්න දේවල් නැහැනේ. තමන්ටම වැරදිච්ච ඒවානේ තැන් තැන්වල තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලෝකෙට මේ සත්වයා ලෝකෙ වටේ කරක් ගස්වන්න නෙවෙයි. තමන්ගේම පාපයන් සුද්ධ කරගෙන අකුසලයෙන් අකුසලයෙන් අකුසල අකුසලය කුසලයෙන් මැඩ පවත්වලා වලාකුලෙන් මිදුන හඳක් වගේ ඒ ආගේ ජීවිතේ කුසල් උපදවලා පාපෙන් නිදහස් වෙන්න ධර්මයේ දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වුණේ. ඔය පරයායිනුත් බලනකොට ඒ නිසා පින්වන්ත කොල්ලෙක් නම් බඳින කල් කෙල්ලගේ අතවත් අල්ලන්නේ කොහෙන් හොයන්ටද? පින්වන්ත කෙල්ලෙක් නම් බඳින කල් කොල්ලගේ අතින්වත් අල්ලන්නේ. එදුරු යාළුවලා ඉන්න කාලෙම ජීවිතේ කෙලසගත්තා කියන්නේ අබ්‍රහ්මචාරී බව. නිරේ උපදින්න හේතු වෙනවා. තමන් ආදරය කරන කෙල්ලම ආදරේ නිසා නිරේට දාන එකද ආදරේ කියන්නේ? පිරිසිදු කෙල්ලෙකුට කරදර කරලා කරදර කරපු කොල්ල ජීවිත ගණනාවක් නිරේ පැහෙන එකද තමන් කොල්ලට දුන්න සෙනෙහස වෙන්නේ? ඕනෝක තමයි කියන්නේ ඇස් දෙක අන්ධ වුණා කියලා, නුවණ වැසුණා කියලා, මුලාවට පත් වුණා කියලා. ඔය විදිහට කෙලිටි කරගත්ත ජීවිත විවාහ උත්සව ආරම් පෝරුවේ නැගලා අෂ්ටක කියන්නේ යනකොට දෙවරු බලනකොට පිරිසිදු දෙන්නෙක් නෙවෙයි ඉන්නේ, අපිරිසිදු වෙලා දෙවරු තුූ කියලා යනවා. බැන්දට පස්සේ දරුවෝ නැහැ. පොඩි ප්‍රශ්නේ ඇවිලිලා පවුල් කඩාකප්පල් වෙනවා. ඉස්සර ප්‍රශ්න නැද්ද? තිබ්බා. දැන් මිනිසුන්ගේ හිත කාමයෙන් අන්ධ වෙලා තියෙන්නේ. එකට එක හේතුවක් තියෙනවා. රමනස්ස බැල්ම කරන්න දෙයන්නේ. කවුදුව හොයන්නේ? කවුදුව දන්නේ? ඉස්සර කසාද බැන්දට පස්සේ ආච්චිල සීල දන්නවා. ආච්චිල දරුවෝ 10 15 හදලා මිනිහාගේ ඇඟ දැකලා නැහැ. මේ දරුවෝ 10 15 හදලා මිනිහා ගෑණිගේ ඇඟ සම්පූර්ණයෙන් දැකලා නැහැ. එයාලු දරුවෝ හැදුවා මේ මිනිසුන්ට වැඩ තිබ්බා. දැන් මේ පුංචි කාලේ ඉඳලම හැම දෙයක්ම දන්නවා. අහෝ, මේ සත්වයා මැරුණාට පස්සේ කොහෙද උපදින්නේ? තවත් තියෙනවා පංච දුෂ්චරිතය. ප්‍රාණඝාතයේදී වාසය කරනවා, පොරකමේදී වාසය කරනවා, වැරදි කාමසේවනේ. වැරදි කාමසේවනේ කියන්නේ නැති තැනක් හොයාගන්න නෑ. පුදුම හිතෙනවා පින්වත්නි, අතීතයේ දිල්ලියට කිව්වේ කුරු ජනපදේ කියලා. ඒ කුරු ජනපදේ මිනිස්සු ඔක්කොම පන්සිල් රකිනවා. ගණිකාවත් පන්සිල් රකිනවා. කොහොමද පින්වත්නි ගණිකාව පන්සිල් රකින්නේ? ගණිකාවට තියෙන සීලයක්. ඒ තමයි ගණිකාව අම්මගේ තාත්තගෙන් වෙන් කළා තියෙන්නේ. සම්පූර්ණයෙන් පවුලෙන් වෙන් කළා. මුළු රජයේම නියෝගයකින්, රාජ්‍ය නියෝගයකින් සියලු දෙනාට ප්‍රසිද්ධ කරලා තියෙනවා මෑ නගර චෝබනියා. අන්න එතකොට ඈ ප්‍රසිද්ධ ගණිකාවක්. එතකොට එයාගේ ධර්මයේ තමයි, එයාගේ සීලයේ තමයි තමන්ට මුදල් දුන්න කෙනත් එක්ක විතරයි ඉන්නේ. ඒක තමයි එයාගේ පංචශීලයේ. ඔන්න ඒ කුරු ජනපදයේ නගර චෝබනියට ලස්සන තරුණ කොල්ලෙක් ඇවිල්ලා කහවන පොදියක් දෙනා, අද මං ඔබත් එක්ක ඉන්නවා කියලා. මං ගිහිල්ලා එන්න නංගී කියලා ගියා. තල්ලි ටික දීලා දැන් කෙල්ල බලාගෙන හිටිය. රෑ ආවේ නැහැ. පහුවදා කොල්ලෝ ආවා. ඊට පස්සේ කිව්වා, නෑ නෑ මට මුදල් දීලා මාව වෙන් කරගෙන ඉන්න එක්කෙනෙක්. පහුවදාත් ආවේ නැහැ. දවසක් දෙකක් තුනක් එච්චර නෙවෙයි අවුරුද්දක් දෙකක් අවුරුදු තුනක් හිටියා. අර කහවන පොදිය දුන්න කොල්ලා වෙනුවෙන් වෙන කිසිම කොල්ලෙක්ගේ මූණ බලන්න නැතුව කෙල්ලට කණ්ඩ බොණ්ඩ නැතුව මහපාරට වැටුණා. රජයට පැමිණිල්ලක් දැම්මා. මට කහවන පොදියක් ගෙනත් දුන්න පිරිමියෙක් හිටියා. එයා වෙනුවෙන් අවුරුදු තුනක් මම බලාගෙන ඉන්න, එයා ආවේ නෑ මට කණ්ඩ බොණ්ඩ නෑ කියලා. රාජ්‍ය අධිකරණයේ නියෝගයක් පැනෙව්වා. උඹගේ වරද්දක් නෑ, උඹ අවුරුදු තුනක් බලාගෙන හිටියා, ඒ නිසා හෙට ඉඳලා පටන් ගනින් කියලා. ඔන්න ජීවත් වෙන්න ක්‍රමයක් නැති තැන රාජ්‍ය නියෝගයෙන් ආපහු අර මඩමට ගිහිල්ලා ඉස්සරහින් ඉඳගෙන ඉන්නකොට කොල්ලෙක් ආවා. ඇවිල්ලා කහවණු පොදියක් දුන්නා. දෙනකොට ඒ කහවණු පොදිය ගන්න මේ කෙල්ල අත දික් කළා. අත දික් කරනකොට මං ඈතින් අවුරුදු තුනකට කලින් කහවණ දුන්න කොල්ලා එනවා. ඉක්මනට අත අකුලුවා ගත්තා. කිව්වා ළඟ හිටපු කෙනාට, කිව්වා අයියේ මට අවුරුදු තුනකට කලින් මොඩල් දුන්න කෙනා එනවා, මං ඔයත් එක්ක ඉන්නේ නැහැ, මං අයිති එයාට කියලා. ඒ ආපු තරුණයාගේ ඇඟෙන් සද්ද විඳු මතුණා. කිව්වා මං උඹේ සීලය බලන්න තමයි මේ කලේ කියලා. රන් රිදී මුතු මැණික් වලින් අතු පුරවලා ගියා. ඒත් ඒ කෙල්ල කියනවා, ඒ ගණිකාව කියනවා, මං සද්ද විඳු වුණාට මට සැකයක් තියෙනවා මගේ පංච සීලය කැඩුනද කියලා. හේතුව තමයි මට අවුරුදු තුනකට කලින් කහවන දුන්න කෙනා එද්දි තවත් කෙනෙක්ගෙන් සල්ලි ගන්න අත දික් කරපු එකෙන් මගේ සීලය කැඩුනද කියලා මට හිතෙනවා කිව්වා. මට ඔය කතාව අද යුගයට සම්බන්ධ කරනකොට මගේ හදවත මොහොතකට නතර වුණා. අද කාලේ කොහොමද? ඈ ගණිකාවක්. අද කාලේ පෝරුවේ නැගලා වෙඩින් නැරන් ෆොටෝස් ගහලා මඟුල් බෙර ගහලා නෑගම් ගිහිල්ලා ඒව කරලා කීයක් හරි හම්බ කරගන්න මිනිහා රට ගිහිල්ලා මාසයක් ඉන්න බෑ. ගෑනු නාඩගම් පටන් ගන්නවා. මං ඕක බනකට කියනකොට එක මහත්තෙක් නැගිටලා කිව්වා, වැරදි හාඳුරු. මං ඇහුවා ඇයි කියලා. මාසයක් නෙවෙයි හාඳුරනේ, අද කාලේ බැඳපු මිනිහා වැඩට ගිහිල්ලා එනකල් ඉන්නේ නැහැ කිව්වා. ඔය බැඳපු මිනිස්සුම කියන්නේ මං ඈ. එතකොට කොහොම පරිහානියක්ද? එතකොට කොහොම මොකක් කොහේ ලෝකෙද යන්නේ? හැම වෙලාවෙම සැකෙන් සැකෙන් ජීවත් වෙන්නේ. මේකද ජීවිතේ? ඕ අහනකොට දහස් වතාවක් හිතෙනවා මහාන වෙච්ච එක කොච්චර සැපයක්ද කියලා. පුදුම සැපය. කොල්ල ගොඩාක් ආස ලස්සන කෙල්ලන්ට බැඳ ගමන් ඉදා ඉඳලා දුගින්න තවක් කවුරු හරි බලයිද? ෆෝන් එකට මැසේජ් ඇවිල්ලාද? මිස් කෝල් ඇවිල්ලාද? ලස්සන කිල්ලි බැඳපු කොල්ලාමයි වැඩිපුරම දුක් විඳින්නේ. අද පාලි පොඩි කොල්ල කුරුට්ටු කරන වැඩ දැක්කට පස්සේ දහස් වතාවක් හිතෙනවා මහාන වෙච්ච කොච්චර සැපයක්ද කියලා. අපි මහාන වෙන්නේ නැතුව ගෙවල් වලට වෙලා පවුල් පන්සල් වුණා නම් හැදෙන දරුවෝ ෆෝන් නිල්ලනවා. අපිම දන්නවනේ ෆෝන් එක අරන් ගිහලා දොර වහගන්නකොට උන් නටන නාඩගම්. දැන් ඉන්න කොල්ල කෙල්ල ෆෝන් වලින් ජරාව බලබලා ඉඳලා උන් කවදා හරි බැඳ දවසක උන්ගේ දරුවෝ ෆෝන් නැරන් දොර වහගන්නකොට සෙල්ලම දන්නවනේ. අරබාගෙන ඉඳ සිද්ධ වෙනවනේ. කොහොම මේ අවවාද කරන්නේ? ඉවරයි. ආක බලාගෙන ඉඳ වෙනවා. ඊට පස්සේ කොල්ල කෙල්ල යාළුවෝ ওই පඳුරු ආස්සේ ඔය මේ රවුම් ගහනකොට තමන්ගේ දරුවෝ තනාගතේ ගෙදෙට එන්න පරක් වෙනකොට කොල්ලෙක් කෙල්ලෙක් එක්ක ඔහේ මෙහි ගියා කෙනකොට අකරබා එන්න වෙනවා. පින්වතුනි හොඳ ලෝකයක් නෙවෙයි තියෙන්නේ. පුළුවන් නම් ගැලවෙන්න. සිය දහස් වතාවක් මට හිතෙනවා මහාන වෙච්ච එක කොච්චර හොඳයිද කියලා. සමහර පවුල්වල කෙල්ලෝ කතා කරන ගෑනු කතා කරන කච්ච කච්ච කච්ච කච්ච කච්ච ගාලා මිනිහට කටාරින්න දෙන්නේ නැහැ. ඕවා දකින්නට දහස් වතාවක් හිතෙනවා මහාන වෙච්ච එක කොච්චර හොඳයිද කියලා. මේ ගෑනුගේ කච කච අහගෙන ඉන්න නැති එක සැපක්. සමහර ගෑනු මිනිස්සු ඇවිල්ලා ඔය කතා කරනවා කට ගන්ධසාරයි. එක එකාගේ කටේ ගන්ධස්සාරය අපිට නොදැනී තියෙන එක ඔච්චර සැපද කියලා හිතෙනවා. මහානකම සැපක්. ඔය කියපු බිරින්දෑවරු ප්‍රශ්න, ටෙලිෆෝන්වල ප්‍රශ්න, ඔය කිව කොල්ලො කෙල්ලො එහෙමේ යන ප්‍රශ්න, ඉඩකඩන් වලට තියෙන ප්‍රශ්න, ඔය ඔක්කොම කිවන්නේ දිව්‍ය ලෝකේ දුගති යන හැටින කී කියගේ ඔය ඔක්කොම ප්‍රශ්න මහානකමේ නෑනේ. ඒ ගෙවල් වල ඔච්චර දුක් විඳ විඳ ඉඳින් කොල්ලෙක් මහාන වෙන්න ගිය ගමන් කම්බුලේ අත තියා ගන්නවා ගියා කියනවා. එකෙක් බැන්දට පස්සේ කම්බුලේ අත තියා ගන්නෑ ඒකත් අමාරු වැටුණද කියලා කියන්නේ එකෙක්වත්. මහාන වෙන්න ගියොත් තමයි ඔක්කොටම අමාරු. පව්කාරකම. අඩුම තරමේ සාදු කියන්න ඕන අපිට බැරි වෙච්ච එක මුන් හරි කරගත්තා කියලා. අද කාලේ අවබෝධයෙන් මහාන ජීවිතයක් දෙනවා නම් ශ්‍රේෂ්ඨයි. මං ඒ අමතර කාරණාවක් කිව්වේ ඒ නිසා පංච දුෂ්චරිතේ මුල් කරගෙන සත්වයා දුගති උපදිනවා. ඊට පස්සේ බොරුව. කොච්චර මිනිස්සු බොරු කියනවා. බොරු කියනවා කියන එක හොඳට ප්‍රකටයි. එකක් තමයි අද කාලේ ගොඩාක් උපදින්නේ සසරෙත් බොරු කියපු අය. ඇයි ගොඩක් අය ළමයි අඩුවෙනි. ළමයි නැති වෙන ප්‍රධාන පාපේ තමයි බොරු කීම. බොරු කීමේ පළවෙනි විපාකේ සසරේ ළමයි නැහැ. දෙවෙනි විපාකේ තමයි වෙන පිනකින් ළමයි ලැබුණත් ඉපදෙන්නේ කෙල්ලෝ. අද ලංකාවේ ගොඩාක් වැඩි කෙල්ලෝ. ඊළඟට තමයි කියන දේ අහන්නේ. කොච්චර අද නන්නත්තරයි. ඊළඟට තමයි සුරාව. මේ ඔක්කොම දුගතියේ උපදින කාරණා. සුරාව කියන්නේ මහමිනියලාගේ සුරාවල් ගැන කවර කතාවක්ද? පුඩියුන් ඉස්කෝලේ 6 වසරේ ඉන්න කොල්ලෝ, 7 වසරේ ඉන්න කොල්ලෝ. කොල්ලොත් පැත්තකට දාන්නකෝ කෙල්ලෝ. මෙන්න පෙතිබොනවා. සුරාව. කොල්ලන්ගේ මේ කලිසමේ, නිල් පාට කලිසමේ, සුදු පාට කලිසමේ මිනිනේ පටිය දෙනවනේ මෙතන. මේ මෙතන බොත්තමක් තියෙන්නේ. ඔය පටියාස්සේ තියෙන්නේ පෙති. ඊට පස්සේ මේ මේ කොරල් එක තියෙන්නේ, කොරල් එක නේද කියන්නේ දැන්. ආනේ ඒකයි. මෙතන තියෙන්නේ මේ සර්ට් එකේ, ඉතන තියෙන්නේ බෑග් එක දාගන්නවනේ, බෑග් එකේ පටි දෙක තියෙනවානේ, පටි දෙක ආස්සේ තියෙන්නේ. බලන්න ළමයි කේජී කියලා ජාතියක් තියෙනවා. කේරල ගංජා බිව්වම ආය ලෝකයක් නැහැ. තව තියෙන සූගිරි වගේ චූටි සුදු පාට කැටයක්. මේ ළඟදි බෝවත්තේ පොඩි කොල්ලෙක් කොල්ලන්ව පේන්න මේ සූගිරි කැට දෙකක් කටේ දාගෙන මත් වෙලා ළඟ තිබ්බ දෙකේ දෙකේ පොල්ලක් අරන් තාත්තගේ දත්වල ගැලවිනකල් ගැහුවා. සේ කල්පනාව නැහැ. ආය තියෙනවා ඇපල් බීම වගේ જાත්‍යයක්. ඇපල් බීම වගේ බෝතලේ බීම එකක්, ඇපල් බීම වගේ සුවඳ රස ඔක්කොම ඇපල් බීම වගේ බීපු ගම මත් වෙනවා. අහෝ මේ සත්වයා මැරුණාට පස්සේ කොහෙද උපදින්නේ? ඔය වගෙන් කොහොමද බේරාගන්නේ? ඒ නිසා බලන බලන හැම පැත්තෙම, හතර පැත්තෙම ගින්දර ඇවිලුණා වගේ මනුස්ස ජීවිතේ පිච්චි පිච්චි සත්වයා දුගතියට උපදිනවා. රහතුන් මැද අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ වදාළා නම් නියසිලට ගත්තු පස්පිඩ වගේ ප්‍රමාණයක් පින්වත් මහණනි ආය සුගතියට එන්නේ, මහ පොළොව වගේ ප්‍රමාණයක් මැරුණාට පස්සේ දුගතිය යන්නේ කියලා රහතුන් මැද යම් ධර්මයක් වදාළද? අද ඒකේ කාන්ත සත්‍යයි. සුගතිය දුගතිය අතර ඔච්චර හලහැප්පීමක් තියෙද්දීන් තමයි ආතම් පාතක් මොකක්වත් දන්නේ නැති මිනිස්සු යමෝ මේ බුදුන් උපන්නේ මෙහෙ කිය කියා අටින් පව් කර කර ආර්ය උපවාද කර කර දුවන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහි උපන්නේ කියනකොට රුවන්වැලි සෑය ප්‍රතික්ෂේප කරන්න වෙනවා. රුවන්වැලි සෑයට ධාතු වැඩමවී තියාවේ. බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නේ කියනකොට ජයසිරි මහ බෝධීන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්න වෙනවා. අනුරාධපුරයේ රැස් විහිදෙන ජයසිරි මහ බෝධීන් ජයසිරි මහ බෝධීන් වහන්සේ ඉන්දියාවෙන් වැඩමවී. සේරුවිල ලලාට ධාතුන් වහන්සේ ඉන්දියාවෙන් වැඩමවී. දළදා වහන්සේ කලිඟු රටින් වැඩමවී. සියලු ධාතු සෑයවල් බෝධිවල් ප්‍රතික්ෂේප කරනවා එක වචනේ බුදුන් උපන්නේ ලංකාවේ කියලා. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රතික්ෂේප වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රතික්ෂේප වෙච්ච ගමන් මිහිඳු මහරහතන් වහන්සේ මතකෙන් දරාගෙන ආපු ත්‍රිපිටක ධර්මය ප්‍රතික්ෂේප වෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන තුනරුවන් ප්‍රතික්ෂේප කරලා මෛත්‍රී බුද්ධ ශාසනයත් අහිමි කරගෙන කල්ප ගණන් නිරේ දුක් විඳිනවා. බුදු කෙනෙක් ඇහැටවත් දකින්න ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉපදෙන භූමියේ තිරිසනෙක් වෙලාවත් ඉපදෙන්නේ නැහැ ඒ කරන පාපයෙන්. දන්න කියන කෙනෙක් ඉන්නවා නම් බේරගන්ට ඔන්න ඔය පරයායන සත්වයා මරණට පස්සේ දුගති උපදිනවා. තව එක ක්‍රමයක් කියන්න. ඒ තමයි පින්වත්නි මේ ලෝකයේ සත්වයා අයිකන මෙහෙම කියන්නම්කෝ. ඔන්න මම කාලයක් හිටිය තිරිකුණාමල්ලි පන්තලේ කියලා ගමක් තියෙන ඒ ගමේ අසපුව හිටියා. ඊට පස්සේ මාව මුණගැහෙන්න ආවා අම්මයි තාත්තයි තව පොඩි දරුවෝ දෙන්නේ කොයි. ඇඬූ කඳුලෙන් මොහොනේ නැහැ ප්‍රියමනාප බවක්. මං ඇහුවා ඇයි මොකද මේ අය කියලා. ආන්දුරනේ අපි ඔක්කොටම බෙල්ල වැලිලාගෙන මැරෙන්න හිතෙනවාට. ඔන්න මටත් දැන් මොකද්ද වගේ මං ඇහුවා ඇයි මොකද. ඊට පස්සේ කිව්වා හාමුදුරනේ අපේ පුතා ලොකු පුතාට අවුරුදු 18යි. ලොකු පුතාට අවුරුදු 16 විතර ලෙඩක් හැදිලා ත්‍රිකුණාමලේ පැත්තේ ඔය මොකද්ද දේවාලයකට ගිහිල්ලා ඒ දේවාලෙන් කිට බාර වෙලා දරුවා සුව කරලා දෙන්න කියලා. ඊට පස්සේ දිස්ත්‍රික්කෙන් ඇවිල්ලා කියලා ගෙදර යටලියේ ආලේ තියෙන යටලියේ හඳුරක් ගැට ගහපම් මාව සිහි කරලා කියලා යක්ෂණියෙක්ගේ නමක් කිව්වා. ඉතින් ඒ කිව සිහි කරලා හඳුරක් ගැට ගැහුවා. කොල්ල සුව වුණා. දැන් ඔන්න ලෙඩක් නැහැ කොල්ලට. අවුරුදු එකමාරක් විතර ගියාට පස්සේ තව මාස දෙකයි විභාගෙට උසස් පෙළ විභාගෙට හොඳට ඉගෙන ගන්න කොල්ලා හරි ලස්සනයි රූපේ. මේ කොල්ලා අම්මට කිව්වා අම්මා මොකක්ද අම්මා රේ යටදී ගැට ගහලා තියෙන සුදුරේදි කෑට. ආ උඹ ලෙඩ වෙලා ඉන්න කාලේ ගැට ගැහුවේ. ඉතින් අම්මා ලැජ්ජයි අප්පා ඔය මිනිස්සුත් ආවට පස්සේ උඩ බලන ඕක ලියලා දාමු. එහෙනම් ලියලා දාපන් කිව්වා. ඉනිමඟක් තියලා පුතා අර යටලියේ තිබ්බ හඳුර ලිස්සා බැස්සා. කරදරයක් දෙවෙනි දවසෙත් කරදරයක් නැහැ. දෙවෙනි දවසේ රෑ අම්මා හීනයක් දැක්කා. පුතා අතින් අල්ලගෙන දේවාලෙට ගියා. අර පරණ දේවාලෙට ගිහිල්ලා අම්මා දේවාලයට යනකොට අම්මා අඬද්දී අර දේවාලේ පිළිමෙ හිටපු යක්ෂණී අර කොල්ල ඇදලා ගත්තා. ඔච්චරයි හීනේ. ඊට පස්සේ මොකද උනේ? දෙවෙනි දවසේ හීනේ දැක්කේ තුන්වෙනි දවසේ මඟුල් ගෙදරක් ළඟ. ඊට පස්සේ අම්මා අද මගේ උගුර දෙනවා හරියට. ඊට පස්සේ අම්මා කිව්වා දැන් අපි එහෙනම් මඟුල් ගෙදර යන්නම්. පුතා ඔයා උදේ පාන්දර 4ට විතර නැගිටින්න පාඩම් කරන්න අද කලින් නිදා ගන්න කිව්වා. කොල්ලා 4ට එලාම් තියලා එලාම් එක මේසුවේ තියලා net එක ඇඳට දාගෙන බුදියා ගත්තා. අම්මලා දැක්කා. අම්මලා මඟුල් ගෙදර ගියා. අම්මා මඟුල් ගෙදර ගිහින් රෑ 1යි 2යි එනකොට පුදුමේ අර පඳුර ගැට ගහපු තැනම ලණුවක් දාලා ඉල්ලිලා කොල්ලා නිදාගත්ත කොල්ලා අඩ නිින්දෙන් හිටලා අර පඳුර ගැට ගහපු තැනම ලණුවක් දාලා ඉල්ලිලා මැරලා අර කිබිලි ගත්තා. කොහොමද පඳුරු කේස්? පඳුරක් ගැට ගහපු නැති එකෙක් පඳුරක් ගැට ගහලවත් හොයා ගන්න බෑ මෙතන. ඕ පඳුරු කේස් කොහොමද? එදා ඉඳලා අරක්කෝටම හිතෙනවා. ඉතින් මට ඇවිල්ල කිව්වා. ඊටපස්සේ මටත් දැන් බය හිතුණා, මොකද්ද කරන්නේ දැන්? මට හිතුණා දැන් මේ පවුලම ගන්නවා මේ කිවිල්ලට, මන් දන්නවා. ඊළඟට මං කිව්වා, අනේ දෙයියනේ මේ උඹලට දැන් කරන්නේ මොකද්ද? මං කිව්වා, භාග්‍යතුන් වහන්සේ විතරයි පිහිට. උඹලා දැම්ම පලයල්ලා රුවන්වැලි මහසෑයට ගෙහිල්ලා බුදුගුණ කියලා වටේ ප්‍රදක්ෂිණා කරලා බඩ ගාලා වැඳලා ජීවිතේ තුනුරුවන්ව පූජා කරලා රතන සූත්‍රයේ අඟුලි මාල පිරිත කියලා, මෝර පිරිත කියලා හැයක් දෙකක් මළුවේ ඉඳලා එන්න කියලා කිව්වා. එහෙම ආවා. ඇත්තටම එදා ඉඳලා ආයේ හිතුන්නේ නැහැ යාළුවා. යාළුවා බේරුණා. රුවන්වැලි සෑයට ජීවිතේ පූජා කරපන් නිසා බේරුණා. ඔය එක කතාවක් පඳුරු කේස්. ඊළඟට මට දැන මතකනේ කොහෙද කියලා, ළඟදි දවසක ඒත් කොල්ලෙක් අනුරාධපුරේ ගිහිල්ලා මට කිව්වා, හාමුදුරනේ ලොකු පිනක් මං කළා කිව්වා. මං හෙව මොකද්ද කියලා, අනුරාධපුරේ ජයසිරී මහබෝධීන් වහන්සේගේ වටේ තියෙන හැම පඳුරක්ම ලිස්සා කිව්වා. මගේ හිතෙන් මං බය වුණා මේකට මොකක් වෙයිද දන්නේ කියලා. අහ කොහෙද සූර්ය වැවදින්? සූර්ය වැවදින් කොල්ලෙක් මුණ ගැහිලා කිව්වේ, ස්වාමිනේ මං ලොකු පිනක් කරගත්තා, මං දැක්ක බෝධියේ අතු ගැට ගහලා තියෙන අනේ භාග්‍යතුන් වහන්සේට කරදරයක් නේ කියලා මං ඔක්කොම ලිස්සා කිව්වා. දැන් මට හිතුණා මේකට මොකක් වෙයිද දන්නේ නැහැ කියලා. දැන් කොල්ල කතාව කියාගෙන යනවා. ආ ඒ වුණාට ස්වාමීන් වහන්සේ රෑ මං ඇවිල්ලා නිදා ගන්න දෙන්නේ නැහැ කිව්වා. කනට ගහනවලු, බෙල්ල මිරිකනවලු. එස්සැනින් හිතුවා කිව්වා, මං මගේ බුදුරජාණන් වහන්සේට අපහසුවක් වෙයි කියලා බුදුරජාණන් වහන්සේට පහසුව පිණිසයි පඳුරු ගැට ගැහුවේ. ඒක සත්‍යයක්. ජයසිරි මහබෝධීන් වහන්සේගේ බලය සත්‍යයක්. රුවන්වැලි මහසෑයේ බලය සත්‍යයක්. සත්‍යානුභවයෙන් මට සෙත් වේවා කියලා නිදාගත්ත කිව්ව. එදා ඉඳලා ප්‍රශ්නයක් කිව්වා. හැබැයි කොල්ලට තිසරණේ තිබ්බ නිසා හරි. නැත්තම් මරා ගන්නවා. ඔය ඔක්කොම පැත්තක දානකො මම දැක්ක දෙයක් කියන්නම්කෝ. ඔයවා මගේ ගුරු ස්වාමීන් වහන්සේ මට අපිට කියලා තියෙනවා, ඔය පඳුරු කේස් එක හරි භයානකයි, ඒ නිසා ඔය පඳුරු වලට අත තියන්න එපා කියලා. මං ඔය කන්දලේ ඉන්න කාලෙත් ඔය එහෙ තියෙන පොඩි නුග ගහක් මිනිස්සු වෙලා පඳුරු ගැට ගහනවා. අනේ ගැට ගහනවද දන්නේ? රුපියල් 2 ඒවා ගැට ගහන්නේ. උ ගැට ගහපේ රුපියල් 10ක් වත්. ඊට පස්සේ නමුත් ඔය පඳුරු දිහා දකිනකොට ගුරු ස්වාමීන් වහන්සේගේ වචනේ මතක් වෙලා, මං ඇල්ලුවේ නෑ ඕවා. දවසක් හිඟන මිනිස්සෙක් ආවා. මම මේ ඉංගල මිනිසයාට හොඳට බඩු ටිකක් පාලසල් කරලා දීලා රුපියල් 200කුත් අතට දීලා, මං උඹ මං වෙනුවෙන් තව වැඩක් කරන්න ඕන. මොකද්ද හාඳුරුනි කිව්වා. අන්න අර නුග ගහේ හොඳට පඳුරු තියෙනවා, උඹ ලියාගෙන බලයන් කිව්වා. ඇත්තටම ඉතින් මටත් වෙච්ච වැරද්දක්. මටත් ඒ වෙලාවේ හිත ඇතුලේ පොඩි දෙයක් තිබ්බ, චෙක් කරන්න මේක. ඊට පස්සේ ඒ මිනිසයා ගිහිල්ලා දැන් ලිහන්ද ගියා. පඳුරු එකක් දෙකක් ලිහිනකොට දිස්ති වුණා. ඊට පස්සේ හීරුවා. නුග ගහ හූරලා දුන්න බඩු විසිකර කර පඳුරු විසිකර කර දිව්වා. පඳුරක් ගැට ගහනකොට හැම පඳුරකම භූතෙක් ඉන්නවා. ඇක්සිඩන්ට් වලින් මැරිච්ච පවුල් ගැන හොයලා බලන්න. ඇක්සිඩන්ට් වලින් මැරිච්ච හැම කෙනෙක්ගේම ගෙදර ඒ ළමයා බාර කළා ඇති දේවාලයකට. විභාගේ ලං වෙනකොට අම්මලා දරුවන්ට විභාගේ හොඳට පාස් වෙන්න ඕන නිසා දේවාලෙ ගිහිලා, අනේ මේකයි අපේ දරුවා විභාගේ කියනවා, ඒ හතරක් දෙන්න ඕන උසස් පෙළට කියලා පඳුරක් ගෙට ගහනවා. ඊට පස්සේ ඔන්න එනවා. ඇවිල්ලා ඔන්න විභාගේ ලියනකොට ඔන්න දැන් අර භූතය හැම පඳුරකම සෙට් එකක් ගැට ගහනවානේ. එනවා ඇවිල්ලා ළඟ ඉඳලා කොල්ලා ලියන්නේ නැතිකොට, කෙල්ල ලියන්නේ නැතිකොට හිතට දානවා ලියපන් ලියපන් ලියපන් කියලා. ඇයි ලියන්නේ බයෝ පේපර් එකනේ? දැන් භූතය බයෝ ඉගෙනගෙන නැහනේ. එතකොට තමන්ම ලියන්න ඕන. අර භූතයා කරන්නේ යාට සංඥාවක් දෙනවා, ලියපන් ලියපන් කියලා. ඔය දේවාල වලට බාර වෙලා විභාග ලියන හැම ළමයාගේම එකක් කොමක් ඇති බලන්න. ඊට පස්සේ මොකද උනේ? දැන් ඔන්න විභාගය ලියනවා. දැන් ඔන්න කෙල්ල පේල්. ඇයි කෙල්ල පේල්? ඒකේ පාඩම් කරන්නේ නැතුම් ෆේස්බුක් ගිහිල්ලා ෆෝන් එකකින්. එසම මුන් ෆෝන් පාවිච්චි කර කර හිටියා. ඊට පස්සේ ඔන්න මොකද වෙන්නේ? විභාගේ ෆේල්. විභාගේ දැන් ඔන්න අම්මා කියනවා විභාගේ පාස් වුණොත් තමයි පූජාවට්ටිය දෙන්නම් කියලා තිබ්බි. දැන් දෙන්නේ නැහැ. ඒත් පින්වත්නි, දේවාලයකට ගිහිල්ලා පණුවක් ගැට ගහලා බාරයක් වුණොත් එහෙම කම්පියුටරෙන් රිසල්ට් පේපර් එක එනකල් භූතයා කම්පියුටරේ ළඟට වෙලා ඉන්නේ නැහැ. දෙන්නම ඕන. පූජාව දෙන්නම ඕන. කිසිම බාරයකට පූජාව නොදීන්න බෑ. ඒක තමයි භූත ලෝකේ. ඉතින් ඕක ඇහුවට පස්සේ අපිත් දන්නේ නැතුව බාර වෙලා තියෙනවා. ඊට පස්සේ ඕක ඇහුවට පස්සේ අපිත් බය වෙලා අපිත් බාර අයින් කළා. බාර අයින් කරන්න ක්‍රමයක් තියෙනවා. දන්න බාර ඔක්කොම ඔප්පු කරන්න ඕන. දැන් සමහර බාර තියෙනවනේ අම්මලා වෙච්ච බාරත් එක්ක බලනකොට අමතකයි නේද? එතකොට කරන්න තියෙන්නේ මේ පැත්තේ නම් කිරිවෙහෙර. මේ කිරිවෙහෙරද ළඟ? කිරිවෙහෙර හරි රුවන්වැලි සෑය හරි ඒවල් උතුම් ස්ථානයකට ගිහිල්ලා පළවැල ශීරපායාස මල් පහන් සහිත පූජාවක් භාග්‍යතුන් වහන්සේ විශේෂ බුද්ධ පූජාවක් කරන්න ඕන. කරලා මෙතෙක් සසරේ දැන නොදැනගෙන අපි වෙච්ච බාර තියෙනවනම් ඒව අපිට මතක නැහැ. ඒ ඇත්තන්ට තුටු පඳුරු විදිහට බුදුරජාණන් වහන්සේට මේ කළ පූජාවේ පින අනුමෝදන් වේවා. අදින් මම සියලු බාරවලින් නිදහස් නිදහස් නිදහස් නිදහස් නිදහස් කියලා නිදහස් වෙන්න ඕන. ඉදා ඉඳලා බාර නොවී ඉන්න ඕන. දැන් මම දන්න ඔක්කොම බාර අයින් කරලා දැන් වල රුවන්වැලි සෑය ගිහිල්ලා ඕක කරන්න හිතාගෙන ඉන්නකොට හීනෙන් පෙනිලා කියනවා තියෙනවා තව එක බාරයක් කිව්වා. මං කල්පනා කළා හත් තිලව්වේ මට මතක නෑ නේ මේකක්. කොහොම හරි කල්පනා කරගෙන කරගෙන යන්න මතක් වුණා. මං දැන් එන්න අසපුවට එන්න කලින් හිටපු අසපුවේ විහාරයක් හැදුවා. ඒ විහාරය හදනකොට ඒ ප්‍රදේශයේ ඉන්න දෙයියට පොල් ගෙඩියක් එල්ලලා කිව්වා මම මේ විහාරය හදලා ඉවර වෙනකල් හිටියොත් විහාරය හදලා ඉවර කරලා මේ විහාරේ වෙනුවෙන් කිරිබත් දානයක් හදලා මුරුතැන් දානයක් උඹට දෙන්නම් කියලා දෙයියට කිව්වා. හිටියොත් දෙනවා කියලා කිව්වා. ඒ විහාරෙට මුල් ගල් තියලා පොඩි වැඩක් කරනකොට මට අසපුවෙන් වෙන අසපුවට යන්න ඕන අසපු මාරුවක්. ඉතින් මම හිතුවා ඉතින් මම දෙයියන්ට බැහැදිලෝ කිව්වනේ. හාන්දුරනවන්නේ කිව්වේ ඉතින් තේරෙන්න බෑ කියලා මං ඉතින් නොදී හිටියා. පස්සේ බලනකොට හිටියොත් කියන වචනේ දෙයියට ඇහිලා නැහැ. ඉතින් මට ගිහිල්ලා ආයෙ දෙන්න උනා. ආයෙක දීලා ඊට පස්සේ ආයෙ රුවන්වැලි සෑයට ගිහිල්ලා අර විදිහට පූජාවක් කරලා නිදහස් වුණා. එතනින් පස්සේ බාර පේන්නේ. දැන් ආච්චි අම්මලාට තරු විශ් වෙනවා ඇති. දැන් පළයලා ඉතින් රුවන්වැලි සෑයද. ඒ ඊළඟ තමයි සමහර දරුවෝ දන්නේ නැහැ. සමහර දරුවෝ දන්නේ නැහැ. ඒ නිසා පොඩි දරුවෝ වෙනුවෙන් අම්මලා බාර වෙනවා. දරුවා බිල්ලට යනවා. ඊට පස්සේ දේවාල ගානේ ළඟින් ළඟින් ළඟින් ගියාට පස්සේ හැම දෙයකටම එකම විසඳුමයිනේ පේන්නේ. දේවාල විතරයිනේ. මැරුණාට පස්සේ එවුන් ගාවට යන්න වෙනවා. ආන්න ඒ ලෝකෙට තමයි අසුර ලෝකෙ කියන්නේ. ඉඳගෙන ඉඳලා කවුරු හරි බෙල්ල මිරිකපන් කියනකොට ඒක කරන්න ඕන. ඊට පස්සේ භූතයා මැරුණාට පස්සේ නිරේ. අරකි හැඳි ගෑවෙනින් කියලා පොල් ගෙඩිය ගහන්න කරන්න ඕන. ඒ භූතයා මැරුණාට පස්සේ නේ අනුන්ගේ පව් වලට කරගහන්න වෙනවා. දේවාලවල ළඟින සියලු දෙනා මැරුණාට පස්සේ ඒ ලෝකෙ උපදින්නේ ලේසි නෑ. දැන් බලන්නකෝ කී දෙනෙක්ද සුගතිය යන්නේ කියලා. හොඳේට හොඳ නරකෙට නරක, අරක බිල්ල බිරිකපන්, මේකට මෙල්ල බිරිකපන්, අරකමට අසාධාරණයක් කළා පලිගහපන් කිකියා, ඔය කියන කියන වැඩේ යම් දෙවියෙක් කරනවා නම් ඒකා දෙවියෙක්ද? සමහරයි දෙවිවරුන්ගෙන් කියලා වැඩගන්නේ පූජාවර්තියක් තියලා, ඔය පළතුරු ටිකක් තියලා, කොමඩු කෑල්ලක් තියලා, පොඩි සේප් එකක් දාලා. එතකොට ඔච්චර පොඩි දෙයකින් මිනිහෙක් මරනවා නම් ඒකා ඔච්චර දීනයිද? එවැනි දීන අය ඇසුරු කළා මැරුණට පස්සේ උසස් වෙන්නේ නැහැ. මැරුණට පස්සේ දීන වෙනවා. දැන් කීයෙන් කී දෙනා සුගතිය යන්නේ? ලේසි නෑ, ලේසි නෑ ගොඩ යන්නේ. එක එක පරයාය. ඊට පස්සේ තව කාරණාවක් කියන, මම කියපු එක නෙවෙයි, අර යක්ෂයෙක් ළඟදී ඇවිල්ලා කිව්වා කියලා කිව්වේ. ඒ යක්ෂයා ඔබ ගැන කිව්ව විස්තර. ඒ යක්ෂයා කියනවා, කොහේ හරි මතුරනකොට ඇදීල යනවලු ඒ යක්ෂයා ඇටෙන්ඩ. ඒකට හේතුව තමයි කිව්වා, කලින් මහණ වෙලා ඉඳලා මන්තර මතුරුපේකී පාපේ. ඊට පස්සේ මේ යක්ෂයාට මෙහෙම වුණා කිව්වා. ඒ යක්ෂයා දේවාලයකට ඇදීලා ගියාක ඔය දේවාලේ තිබ්බකව දොළ පිදී චුටි චුටි ගොටුවල කට්ටණිය මතුරනවා. කපුව ළඟ ඉන්නකො එයාට, එයාගේ දේ භූතයා. අරයා ඇදලා ගිය ගමන්ම අර වඳුරු එල්ල ඉන්නවා වගේ දේවාලෙ මේ එල්ල ඉන්නවලු අර ඇදෙන භූතයෝ. ඉතින් එතනින් එකෙකුට කියනවලු මේක කාපන් කියලා. ආසහිතිනවලු කන්ට. ඉතින් එක භූතෙක් ඔකට ඇවිල්ලා කාගෙන කාගෙන යනවා. කෑවට පස්සේ කියනවලු, දැන් තෝ අපෙන් කෑවා, තෝ අපිට ණයයි. දැන් මේ තෙල් ටිකට රිංගපන්. නැත්තම් මේ සීනි ටිකට රිංගපන් කියනවා. අරයා මතුරනවා. අර පිදේනිය ලේකාපු භූතයා එහෙම ඇඟ තද වෙලා තද වෙලා තද වෙලා අර තෙල් ටිකේ වැතිරෙනවා. මේක කිව්වේ යක්ෂයෙක්මයි. එයාට වෙච්ච දෙයි. තෙල් ටිකේ අර සීනි ටිකේ වැතිරෙනවා කිව්ව එහෙම. ඊට පස්සේ ගිහිල්ලා ওই සීනි ටික කාට හරි කන්න දුන්න ගමන් අර තෙල් ටික ඇඟේ ගාපු ගමන් එයාගේ ඇඟට යනවා. මේ ආපු කොල්ලගේ අම්මා මේ කොල්ලගේ කෙල්ල ගෙදරින් නිතර තරහින් යනවා කියලා අම්මා තමයි දේවාලෙకి ගිහිල්ලා එහෙම කරලා තියෙන්නේ. කොල්ලගේ ඒ කොල්ල ලවා අර කෙල්ලගේ ඇඟේ තෙල් ටික ගෑවෙව්වා. අර යක්ෂයා දැන් කෙල්ලගේ ඇඟේ ඉන්නේ. ඒ ඊට පස්සේ කියනවා, ඒ නිසා දේවාලෙකින් වැඩක් ගන්න නම් එපා ණය වෙනවා කිව්වා. ණය වෙනවාමයි වැඩක් ගත්තොත්. ඒ ණය ගෙවන්න වෙනවාමයි. ගෙවන්න වෙනවාමයි. මම්මීට ජීවිත ගණනාවකට කලින් පූජාවට්ටියක් දීලා එකෙක්ගෙන් වැඩ අරන් මේ ඊයේ පෙරේදා වෙනකල් මම් පිටුපස්සේ ආවා ඔබ වහන්සේ මත කියලා. බොහොම අමාරුවෙන් ගැලවුණේ. ජීවිත ගණනාවට කලින් දුන්න දෙයත් එහෙම ආවනම් මේ ජීවිතේ මිනිස්සු නටන නාඩගම් එක්ක ඔච්චර මිනිස්සුන්ගේ පිටිපස්සේ එක එක දේවල් ඇතිද? මැරුණට පස්සේ මේ මිනිස්සු කොහෙද යන්නේ? මේ ජීවිතේ ජීවත් වෙන එක නෙමෙයි පින්වතුනේ ප්‍රශ්නේ, මැරෙන එකයි ප්‍රශ්නේ. මැරෙන්නේ නැත්තම් ඕන එකක් කරගෙන හිරියට කමන්නේ. මැරුණට පස්සේ දැන් මෙච්චර වෙලාවක් අපි කිව්වේ වරදින හැටි, මෙච්චර වෙලාවක් කිව්වේ මේ සත්වයාට සුගතියක් නැති හැටි, මෙච්චර වෙලාවක් කිව්වේ ඔක්කොම වැරදිලා කියලා. දැන් කොහොමද මේ වැරදි හදාගන්නේ? මෙන්න මෙහෙම. ඔන්න ඔය කලබගෑනි අස්සෙන් කෙනෙක් අවංකවම බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ත්‍රි සද්ධර්මයේ සරණ යනවා, ආර්ය මහා සංඝරත්නයේ සරණ යනවා. ඔය උතුම් තිසරණේ යම්කිසි කෙනෙක් සරණ ගියොත් ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් එයා අපාය යන්නේ පහය මානසං දේහං මිනිස් ශරීරය අතෑරපු ගමන්ම දේව කායා පරිපූර්ණසන්ති දිව්‍ය වූ ශරීරයක් කරා යනවා දිව්‍ය වූ ශරීරයක් කරා එහෙනම් අපේ පවුල් වලින් මැරිච්ච අය ගොඩාක් දුගතිය ගියයි බුදුන් සරණ ගිහිල්ලා නැහැ තෝබනේ දින්නේ වැඩිපුර ඉන්නේ දේවාලවල බුදුරජාණන් වහන්සේ අවංකවම සරණ ගිහිල්ලා නැහැ ත්‍රි සද්ධර්මයේ සරණ ගිහිල්ලා නැහැ ආර්ය මහා සංඝරත්නයේ සරණ ගිහිල්ලා නැහැ මෙතන ඉන්නේ යම් පින්වන්ත කෙනෙකුට සිතවිල්ලක් ආවොත් මම දිවි හිමියෙන් මගේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝරත්නයේ සරණ යනවා කියලා වෙච්ච අනුපාඩුකම් හදාගෙන අද වෙන්නක් වැරදිලා තියෙන්න පුළුවන් සත්තු මැරෙනවා වෙන්න මරලා තියෙනවා වෙන්න හොරකම් වෙලා තියෙනවා වෙන්න පුළුවන් ගෑනු පිටපස්සේ ගිහිල්ලා තියෙනවා වෙන්න පුළුවන් සල්ලාලකම් කරලා තියෙනවා වෙන්න පුළුවන් බොරු කියවිලා තියෙනවා වෙන්න පුළුවන් සුරා වැරන් තියෙනවා වෙන්න පුළුවන් පින්වන්තයෙකුට අද ඉඳලා පුළුවන් වුණොත් ඕකෙන් වැළකීලා ඉන්න අර විච්ච කිහිල් මල් නැහැ බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියන්නේ නැවක් ලැබුණා වගේ පුංචි ගල් කැටයක් වතුරට දැම්මොත් මොකද වෙන්නේ වතුරේ ඇතුළට යනවා ලොකු ගල් කැටයක් වතුරට දැම්මොත් මොකද වෙන්නේ ඒත් වතුර යටට යනවා ගලේ ස්වභාවයේ වතුර ඇතුළට යන එක ඒ වගේ තමයි පාපේ විපාකේ තමයි දුගතියට ගෙනියන එක ලොකු ගලක් වෙන්න පුළුවන් පොඩි ගලක් වෙන්න පුළුවන් නැවකට දා ගන්නවා දැන් මොකද වෙන්නේ දැන් ගල ඇතුළට යනවද ඒ වගේ ගොඩාක් පෞතියෙන්න පුළුවන් ඒ තිසරණේ නැමැති නැවට නැංගගත්තට පස්සේ නිරේ වෙටින්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළ සසර දුකෙන් නිදහස් කළේ පංචිර රැකගෙන ආපු අයටද නෑ පව් කර කර හිටපු අයට මිනි මරමර කාන්තාව පිටිපස්සේ යමින් බොරු කිකියා තපස් රැක රැක එක එක විදියට හිටපු අයටයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ ඒ අය දහම නැවට නැගගත්තා තිසරණේ නැමැති නැවට නැගගත්තා ඊට පස්සේ ඒ අයගේ පාප යම් දිවතිර ගෙනියන්නේ දැන් කරගන්න ලේසි නෑ මේක තිසරණේට එනවා කියන්නේ ලෙඩක් දුකක් වුණත් හැම වෙලාවෙම තිසරණේ සීකර කර ඉන්නවා මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා ධර්මයේ සරණ ගියා සංඝයා සරණ ගියා කියලා අර සරණ ගිය කෙනාගේ එක ලක්ෂණය තමයි දැන් අර පේන්නේ ජයසිරි මහ බෝධීන් වහන්සේගේ වටේ පඳුරු ගැට ගහපු කොල්ලා බෑ නිදා ගන්නකොට අරුන් බෙල්ල මිරිකන්ට ඉදින් සරණ සීකලානේ ආන්න ඒ වගේ වෙන්නේ ජීනෙනු තිසරණේ සිහි වෙන කල්ලින්තු එච්චර හිත හදා ගන්න ඕන ලෙඩ දුක් කරදර බාධා කියන්නේ උපන් සත්වයාට උරුම වෙච්ච දේවල් උපන් සත්වයා කොහොමද ලෙඩ වෙනවා මේ ලෝකේ එක මිනිහෙක් කියන්න බලන්න ඔය ප්‍රශ්න විසඳගෙන මැරිච්ච එකෙක් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් බාහිරව ප්‍රශ්නයක් විසඳගෙන මේ මැරිච්ච එකෙක් කියන්න බලන්න මේ ලෝකේ සියලු දෙනා ගොඩාක් දේවල් කරන්න තියෙද්දී තව ප්‍රශ්න විසඳ ගන්න තියෙද්දී අපේක්ෂා ගොඩාක් එක්ක තමයි මැරිලා යන්නේ එක්කෙනෙක්වත් නැහැ ප්‍රශ්න විසඳගෙන මැරිච්ච කෙනෙක් ඒ නිසා තමන්ගේ ජීවිතේට දරුවන්ට නෑදෑයන්ට කරදර එද්දී හැම වෙලාවෙම හිතන්න උපන් සත්වයාට මේවා උරුම වෙලා තියෙන්නේ මෙහෙම විඳවා විඳව යන ලෝකයක් අපිට එපා කියලා. ඒ නිසා මේ දුකෙන් ගැලවෙන්න මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝරත්නයේ සරණ යනවා කියලා තිසරණේ පිහිටන්ඩ ආන් ඒ වාගේ කෙනෙකුට හදිහුණියක් වැදුනත් අරණේ පිහිට තියෙනවා එක වතාවක් රුවන් අලිසෑය වැන්දත් ඇති. එක වතාවක් වැන්දත් ඇති. අහලා නැද්ද බුද්ධ කාලේ හිටපු පොඩි ළමයෙක් රෑ සොහනක ඉන්නකොට යකෙක් ඇවිල්ලා කණ්ඩ හදද්දි නමෝ බුද්ධාය කියලා කිව්වා. නම බුද්ධය කියනකුටම යක්කු අතෑරලා රෑලි වෙනකල් උපස්ථාන කරා ළමයන්ට. දැන් මිනිසුන්ගේ ඇඟට වැහිලා යක්කු වැහිලා පිරිත් පොත ඉවර වෙනකල් ගියද්දිම ඒ අසට අතන නම බුද්ධය කියන එක වචනේ කියපු ගමන් යකා ගියා. ඇයි ඒ? එයා නම බුද්ධය කිව්වේ ඇත්තටම සරණේ පිහිටලා. අද මුළු පිරිත් පොතම කියන්නේ සරණ නැතුව. ඒ නිසා තිසරණේ වටින්නේ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය, ධර්මයේ සරණ ගිය, සංඝරත්නයේ සරණ ගිය අයද අමනුෂ්‍යව කරදර කළොත් හදි හොණියම් වලින් ප්‍රශ්නාව ඒවට මැදිහත් වෙන්න වෙනම දේව කොට්ටාසයක් ඉන්නවා. ඒ දේව කොට්ටාසෙට කියනවා සෙම්පති දේව කියලා. ඒ සෙම්පති දෙවරු ඒ ප්‍රශ්නෙට අත දානවා. දැන් මට කෝල් එකක් දීලා මං අඳුරන පවුලක් මම ගෙදර ඉන්න කාලේ අපි ගමේ ඉන්නකොට ඒ මිනිස්සු හොඳයි අපිට කතා කරනවා. මට ගෙවල් ළඟ කෙනෙක් කිව්වා අහවල් පවුලේ ඇයට ගොඩාක් කරදරයි ආන්දරණී කියලා. ඉතින් මට දුක හිතුණා. අපිටත් ඉස්සර උදව් කළා තියෙනවා. මං කෝල් එකක් දුන්නා මාමේ මොකද කියලා. ඊට පස්සේ කිව්වා අනේ ආන්දරණී අපේ පොඩි දුවට කටින් ලේ පෙරාගත්ත යක්ෂණී කැවිලා පේනවා අතින් අදනවා තෝ මරනවා කියනවා. ගොඩාක් කාලයක් අපි කියන්නේ නැතුව හිටියා කිව්වා. මං කෝ ඒ කට්ටණ්ඩියක් අල්ලගෙන වෙදකමක් කරගන්න කිව්වා. හාන්දුරනේ ඕවා කෙලවරක් නැහැ කිව්වා. ඒකොල්ලා කිව්වා හාන්දුරනේ ඕවා කෙලවරක් නැහැ. එක ප්‍රශ්නයක් විසඳන්නේ තව ප්‍රශ්නයකින් කිව්වා. ඒක හරි. එක යකෙක් කියවන්නේ තව යකෙක් කියවලා. ඒ නිසා හාන්දුරනේ මොනවා වුණත් පිරිත් ටික කියගෙන ඉන්නවා අපිට ඒ ඇති මැරිලා ගිය දෙන් හාන්දුරනේ කිව්වා. අන්න ඒ වචනේ මම කවදාවත් කැමැත්තෙන් කාටවත් උදව් කළා නැහැ ප්‍රශ්න වලට. මම ඒ වෙලාවේ කිව්වා මාමා හෙටම වරින් මෙහෙට කියලා කිව්වා. කෙල්ලක් ගෙන්නගෙන ඩූටි කෙල්ලා හතර වසර ඉන්නේ ආවා. මම ළඟට ඇවිල්ලා මං කෝ ඇස් දෙක පියාගන්න කියලා ඇස් දෙක පියාගත්තාම යක්ෂණී පේනවා. දෙම් කෙල්ල බොයු වෙනවා ඒ වෙලාවට. ඊට පස්සේ එදාම මට අනුරාධපුර යන්න තිබ්බ වෙන පූජාවකට මහසෑයට මම ගිහිල්ලා ඒ වෙලාව මේ වටේ ප්‍රදක්ෂණා කළා. ජීවිතේ පූජා වේවා කියලා ආලෝක සූත්‍රය කියලා ආලෝක සෙම්පිත්තුමාට කියලා ආටානාටි අඟුලි මාල පිරිත කියන්නේ කිව්වා. දැන් පේන්නේ නැහැ දා ඉඳලා. ඒ ගෙදර ලෙඩ්ඩු 10 දෙනෙක් ඉඳලා ලෙඩ්ඩු 10 දෙනාම සුවයි දැන්. දැක්කද සරණ? කට්ටණියකට කිව්වා නම් කොච්චර ගණේද? දැන් ඔයාලට කරදරයක් ගෙවල් වල තියෙනවා නේද? හාන්දුරුගෙන් විසඳුමක් තියෙනවා කියලා ඔය හාන්දුරුගේ ටෙලිෆෝන් නම්බරේ මොකද්ද කියලා මේ මොබිටෙල් එකට කතා කරලා හොයන්න එපා. ඕක තමයි ක්‍රමේ. හරියට සරණේ පිහිටලා රුවන්වැලි සෑයට ගිහිල්ලා අමුදුවෙන් කියන්න ක්‍රම නැහැ. බුදුරජාණන් වහන්සේ දන්නවා කෙනෙක් එනකොට. ඒ නිසා ගිහිල්ලා වැඳලා ප්‍රශ්නේ කියලා පිරිත් කියලා එන්න තියෙනවා. පිහිට තියෙනවා මේ ජීවිතෙත්. ඒ නිසා තිසරණේ බලවත් කරගන්න බුදුරජාන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න. දැන් අපේ අඟුලිමාල මහරහතන් වහන්සේ වගේ ගත්තොත් එහෙම අඟ සරණ කියන්නේ පින්වත්නි යක්කුන්ට දාඩිය දානවා අඟුලිමාල මහරහතන් වහන්සේගේ නම කියනකොට. අඟුලිමාල මහරහතන් වහන්සේ කැලේකට යනකොට කැලේ ඉන්න අලින්ද කන් හොලව ගන්න බැරුවන් යනවා. දෙවියන්ට හසෙන් යන්න බැරුව යනවා. දෙවියෝ ගල් ගහනවා කියන අඟුලිමාල මහරහතන් වහන්සේ දකින්නකොට පුරුල්ලන්ට පියාඹන්න බැරුව යනවා. අඟුලිමාල මහරහතන් වහන්සේ පොකුණකට බැහැලා මූණ සෝදන්නට පොකුණකට බහිනකොට ඒ පොකුණේ ඉන්න සත්තුන්ට පීනන්න බැරුව යනවා. මහත්වන ඊතරම් තේජස යක්කුන්ට දාඩිය දානවා අඟුලිමාල මහරහතන් වහන්සේගේ නාමය කියනකොට. ඒ අඟුලිමාල මහරහතන් වහන්සේ යතෝහම් බගිනි අරියාය ජාතියා ජාතෝ නාමි ජානාන සංචිච්චපානං ජීවිතා වෝරෝ පේතා තේන සච්චේන සුත්ති තේ හොතු සුත්ති ගබ්බස්සාති කියලා බුදුරජාන් වහන්සේ උගන්නපු ඒ සත්‍ය ක්‍රියාව කරනකොට මූඩ ගර්භ වුණ අම්ම කෙනෙකුට සුවසේ දරුවා ලැබුණා. දුර අඟුලිමාල පිරිත කියනවා කියල ඒ දෙන සත්‍යයන ස්වත්ති හෝතු. අංගුලි මල මහරහතන් වහන්සේ මේ පිරිත කියනට දරුවා ලැබිච්ච බව සත්‍යයද බොරුවක්ද? සත්‍යයක්. ඒ සත්‍යානුභාවෙන් සෙත් කරනවා. අංගුලි මල පිරිත නිතර කිය කියා ඉන්න ඕන එකක්. අපි දන්න ඇතු හිතාගෙන හිටිය බබාල ලැබෙන්ටින්න අම්මලාට විතරයි කියලා. අංගුල් මේ අමනුස යක්ෂ ප්‍රේත භූත ප්‍රශ්නවලට තියෙන සැකම විසඳුම තමයි අංගුලි මල පිරිත. කිට්ටු වෙන්නේ ඒ රහතන් වහන්සේගේ තේජස. ඒ රහතන් වහන්සේගේ තේජස. ඒ අංගුලි මල පිරිතෙන් පිරිත් කළ පිරිත් පැම් බොන්ඩ දුන්නොත් නූලක් දැම්මොත් ඒත් සුවඳ කුඩුවලට අබවලට පිරිත් කරලා ගෙදෙට දුන් ඇල්ලුවොත් අංගුලි මල මහරහතන් වහන්සේ පහනක් දැල්ලුවොත් පැත්ත පලාතේ. ඔය ගෙවල්ල සුද්ධ පවිත්‍ර කරගන්න බැරුව භූත බීත දෝෂවල එක එක පේන්න බැරුව වාරාවෙන් එකිනෙකා බැන ගනිමින් රුස්සන් නැතු ඉන්න ගෙවල් තියෙනව නේද? ඔය විදිහට පිරිත් කියලා 108 වතාවක් අඟුලිමාල පිරිතෙන් බෞද්ධ කොඩියක් පිරිත් කරලා ගේ වහලට වැඩිය උසින් ලෙල දෙන විදිහට ගේ මිදුලේ මේ කොඩියක් ඉඳලා අඟුලිමාල මහරහතන් වහන්සේට පහන තියලා පිරිත කියලා පිරිත කියන්න බලන්න එක දවසෙම ප්‍රශ්න විසඳෙනවා. ගේ ඉස්සරහට පොඩියක් ගහන්න බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ සිහි කරලා රතන සූත්‍රයෙන් අඟුලිමාල පිරිතෙන් කොඩිය පිරිත් කර ගන්න ඕන. ගේ උඩින් බුදුරැස් මාලාවක් විහිදෙනවා. එන්නේ නැහැ කවුරුවත්. ඕවා තියෙද්දි නේද මේ එක එක තැන් වලින් වැඩ ආරම්භ මැරුණාට පස්සේ උන්ගේ දාසය වෙලා ඉපදෙන්නේ. තමන්නම පිට තියෙද්දි රතන සූත්‍රයේ තරම් සත්‍ය ක්‍රියාවක් තවත් තියෙනවද? රතන සූත්‍රයේ අර්ථය බලන්න. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණ කඳට සසර පුරාවටම බොරුවක් කියලා නැහැ. උන්වහන්සේ දන් දුන්නේ වගේ කෙලවරක් නැහැ. දන් නොදුන්න කෙනෙක් නැහැ. මේ ඇහැ ඇස්ම දන් දීලා තියෙන අසංගීය ගානක්. දරුවෝ දන් දීලා දෙනකොට දරුවන්ගේ අත්වල ගැට ගහපු දණු ටික එකතු කරොත් අකනිට බ්‍රහ්ම ලෝකේ දක්වා එතරම් දන් දීලා තියෙනවා. අතපය කපද්දින් ඉවසලා තියෙනවා. ඒසා බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන මැරුණක් කමන්නෑ කියලා හිතෙනවා. උන්වහන්සේ සසරේ ගොඩාක් අභිනිෂ්ක්‍රමණය කළා තියෙනවා. ඒදොර උන්වහන්සේ වෙනුවෙන් පැවිදි වෙන්න හිතෙනවා. ඒ බුදුමයි බුද්ධ ශාසනය. ඒ වහන්ඳ ඒ රහතන් වහන්සේලාගේ තේජ සහන්ඳ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සසරේම සුරාවක් පානය කළා නැහැ. ඇයි ඒ? අතීතේ ගොඩාක් අතීතේ එක ජීවිතයක බේබදු රජෙක්. ඒ රජාට මස් ඕන කන්ට. දවසක් මස් නැහැ. මහ බිසෝ උන්වහන්සේට අරක් කැමිය ගිහිල්ලා කිව්වා බිසෝ උන්වහන්සේ අද මස් නැහැ මොකද කරන්නේ? ඊට පස්සේ කිව්වා අපේ දරුවා දැක්කට පස්සේ රජුරවණ්ඩ ලෝකයක් නැහැ මාවත් අමතකයි. කෑම කන වෙලාවට මං දරුවාත් ඔඩොක්කුවට දෙන්නම් උඹ කෑම ගෙනින් කිව්වා. ඔන්න රජුරෝ කෑම කන වෙලාවට බිසෝගුණාංශේ පොඩි දරු සිඟිත්තා දුන්නා. අර බේබදු රජා දරුවට ආසාවෙන් නලව නලව ඉන්නකොට කෑම ගෙනාවා. කෑම ටික බලපු ගමන් රජා ඇහුවා "කොමස්?" නේඳු වුණා. "අනේ රජතුමනි නෑ. නැත්තේ මොකද යකෝ මගේ විජිතේ" කිව්වා. "අනේ නෑ රජතුමනි අද පොයේ දවසක්" කිව්වා. "මාස නැත්තේ මොකද යකෝ" කියලා ඔඩුක් හිටපු දරුවාගේ බිල්ල කඩලා දුන්නා මේ කවුයලා දිය කියලා. බේබදුකම. ඔක්කොම කලන්දේ දාලා වැටුණා. අරක් කැමියා ගල් ගැහුණා. උයලා දීපේ කිව්වා. පොඩි දරුවා කැපලා කපලා උයලා කණ්ඩ දුන්නා. බේබදු රජා පුටුවේම නිදාගත්තා. උදේ නැගිටිනුන ලේ විලක්. "ඒ ගස" කිව්වා. "මොකද්ද මේ වුනේ? කෝ මගේ දරු සිඟිත්තා" කිව්වා. "ඉතින් ඔබ වහන්සේ මරලා ගෑවනේ" කිව්වා. "මතක නෑ. මතක නෑ." තිත්ත වුණා. එදා හිතුවා මට නම් සුරාවක් එපා කියලා. ඒ පාපෙන් නිරේ ගියා. උපනූපන් ජීවිතේ සුරාව ගන්නෑ. සුරාවට හිත යන්නේ නෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේ සසරේ එනිසා සුරාව නැති කරගන්න බැරියෝ, සුරාව නවත්තගන්න බැරි අය සාරිපුත්ත මහරහතන් වහන්සේ සරණ යන්න, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ හිතන්න. ඇයි සුරාව ගත්තට පස්සේ කල්පනාවක් නැහැ. ඔය ඇහැලේ පොළ නිලමේගේ නෝ මේ නෝනා ඇහැලේ පොළ නිලමේ මේ ඇහැලේ පොළ කුමාරී හාමේ දරුව වංගෙඩියේ දාලා කොටන්න කියලා දුන්නනේ වද රජතුමා. පස්සේ කිව්ව මට මතක නැහැ කියලා. රජතුමා බීලා ඒවා කළේ. රාජසිංහ රජුරුවන්ට පොවලා කවුරු හරි ඇමති කෙනෙක් ගැන කියනවා ළඟ ඉන්නේ. ඔක මරපන් කියනවා. ඕන මරනවා. පහවදා රාජසභාවේ කෝ අර අමාත්‍ය කියලා අහනවා. මතක නැහැ බිව්වට පස්සේ. මතක නැහැනේ බිව්වට පස්සේ තමන්ගේ ගෑණි හොයාගන්න බෑනේ. අම්මට කතා කරනවා ළඟට ওই බීපු බේබද්ද. කොච්චර මතක නැද්ද කියන්නේ මේ පැත්තේ සරන් අඳින්නේ ඉනටද ඔළුවටද? අපේ පැත්තේ බොන මිනිස්සු සරම අඳින්නේ ඔළුවටනේ. ඒ කියන්නේ බීපු මිනිහට හිතෙන්නේ වහ ගන්න ඕනේ වත් තියෙන්නේ ඔළුවේ කියලා. එතරම් සිහි කල්පනාව නැති වෙනවා. එතරම් සිහි කල්පනාව නැති වෙන්නේ ඒ වගේ දේවල් කරලා උපනෝපන් ජීවිතේ ඔය කෙල පෙරාගත්ත මන්ද බුද්ධික ජීවිතවල උපදිනවා. පුංචි දෙයින් සියදිවි හානි කරගන්න, පොඩි දෙයින් සියදිවි හානි කරගන්නේ මානසික වැටෙන්නේ සසරේ බීපු අයගේ පාපය. ගැලවෙන්න වෙන්නේ ගැලවෙන්න. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තව ගුණයක් කියන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ සසරේම තරහා යරන්නේ නැහැ. ඉගෙන උනාදු බොහෝ කාලෙ බ්‍රහ්ම ලෝකේ ඉඳලා තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සසරේම කාටවත් බැඳිලා නැහැ. ඇයි ඒ? ඒකන කතාවක් තියෙනවා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ අතීතයේ ඉපදුන රජ කෙනෙක් කියලා කිතවාස කියලා. ඒ රජතුමාගේ පුතා ඉපදුන දවසේ නීමිත්ත පාඨකයෝ කිව්වා වතුර නැතුව පුතා මැරෙනවා කියලා. රජුරෝ පුතාට ගොඩ ආදරේ, ගොඩාක් ආදරේ. ඒ නිසා හන්දියක් හන්දියක් ගානේ පොකුණු හදලා ඒ රජතුමායි පුතයි යන පෙරහැරේ වතුර කල 150ක් ගරන් යනවා. දවසක් රජුරෝ පෙරහැරේ යන්න රජුරවන්ට වෙන වැඩක් හිතුණා. පුතා විතර තනියෙන් ඇව්වා. පුතා යනකොට මිනිස් විතින් හරසරින් රාජකුමාරයා කියලා බලනවා. බලද්දී අසේ බුදුරජාණන් වහන්සේ නමක් වඩිනවා. උන්නාසේ බිම් බලාගෙන වඩින්නේ තරහව බැලුවේ නැහැ කියලා. ඇතා පිටින් බැහැලා අසේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පාත්‍රය අරන් පොළවේ ගැහුවා. අසේ බුදුරජාණන් වහන්සේ ඉස්සෝසවා බැලුවා. ඇයි උඹ දන්නේ නැද්ද මං කිතවාස රජුණගේ පුතා උඹ මට මොනව කරන්නද? ඇතා පිට නැගලා ගියා. පසේ බුදුරජාන් වහන්සේ නොපෙනී ගියාද? ඒ මොහොතේම වතුර පිපාසයක් හැදුනා. පොකුණවල පැන් හිඳුනා, කලවල පැන් හිඳුනා. වෙවුලල වෙවුලල වෙවුල පිපාසයෙන් ඒ මොහොතේම මැරුණා. අවීචි මහ නරකාදී උපන්නා. රජුරවන්න මේ කාරංචි වෙච්ච ගමන් දුක දරා ගන්න බැරිුණා. අපුව පුපුරන්න ගියා. රජුරවන්ට තිත්ත වුණ ආදරේ. එදා පැතුවා උපනූපන් ජීවිතේ කිසි කෙනෙකුට මට ආදරේ හිතෙන්න එපා කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන එක ගැන කවර කතාද? නිකෙලෙස් වෙනකල් කිසි කෙනෙකුට බැඳිලා නැහැ. ඕන දෙයක් අත්හරිනවා. ඔයාලට බැඳෙන්න මේ වැඩසටහන ඇති. තනියෙන් ආවේ දැන් බනහන්න ළඟ ඉන්නා යන ගමන් අහනවා අක්කේ ටෙලිෆෝන් නම්බරයක් දෙන්න වැඩසටහනක් තිබ්බ කෝල් එකක් දෙන්න. ඊට ගිහිල්ලා කෝල් කරනවා බැඳිලා. සතියෙන් බැඳෙනවා. දරුවන්ටත් බැඳෙනවා, ස්වාමියාටත් බැඳෙනවා, බිරිඳටත් බැඳෙනවා. අතහැරගන්න බෑ. බැඳි බැඳි අතහැරගන්න බැරිව හිත බැඳිලා යන අපි සරණ යන්න ඕන දිවිහිමියේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. හරි පුදුමයි. ආයත් එක දෙයක් තමයි උන්වහන්සේ ඉරිසියා කළා නැහැ සසරේම. ඉරිසියා කළා නැහැ කියනකොට හිතා ගන්න පුළුවන්ද? දැන් අල්ලපු ගෙදර තින්ත ටිකක් ලස්සනට ගෑවත් ඉරිසියා වෙනවනේ. වාහනයක් ගත්තත් තිරිසියා වෙනවනේ, ළමයෙක් ඉගෙන ගත්තත් තිරිසියා වෙනවනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ සරණ යන්න, සංඝ සරණ කියන්නේ ඒක. මේ අද කාලේ ටීවී එකෙන් මයික් එකෙන් කතා කරන හාමුදුරුවෝ නමක් දැකලා ඒක නෙවෙයි සංඝ සරණං ගච්ඡාමි කියන්නේ රහතන් වහන්සේලා. දැන් මේ බුදුරජාණන් වහන්සේ උපන්නා කියලා සිවුරු දාගෙන කියා කියා යන්නේ වෙනම පුදුමයි පොළොව පැලෙන්නේ නැතුව. පුදුමයි පොළොව පැලීලා යන්නේ නැතුව. අච්චර උත්තමයෝ සංඝ සරණ කියන්නේ එතන. මොගලම් මහරහතන් වහන්සේ කියන එකක් කියන්න. මොගලම් මහරහතන් වහන්සේ සසරේ, මොගලම් මහරහතන් වහන්සේගේ ගුණ කවර කතාවද? උන්වහන්සේ සසරේ එක කිසවච්ච කියලා තාපසින්නාසේ නමක් වෙලා හිටියා. උන්වහන්සේ හිමාලයෙන් ඇවිල්ලා නගරේ පිණ්ඩපාත යනකොට ඇමති කෙනෙක් පැහැදිලා රාජ උද්‍යානයේ වඩහින්දොල කිව්වා, හැමදාම ඔබ වහන්සේ මෙහින්ට දැන්ම උද්‍යානයේ ඉන්නවා. මහරජ්ජුරෝ දවසක් නගරයේ දිහා බලනකොට සීමැඳුරු කවුළුවෙන් රත්තරණින් රත්තරන් ආභරණ වලින් සැරසුණු නගර සෝභනීය ගණිකාව කරත් එක්ක යනවා. රජ්ජුරු ඇහුවා, කවුද බං අර? ඊට පස්සේ කිව්වා නගර සෝභනීය කියලා. රජතුමාට ඉරිසියාවක් ආවා, මටත් වැඩිය ලස්සනට ඉ කියනවා කියලා. රාජ නියෝගයක් කළා, ඕකී තනතුරෙන් අයින් කරපන් කියලා. ඔන්න තනතුරෙන් අයින්. මේ තනතුරෙන් පහවුණ නගර සෝභනීය දවසක් රාජ උද්‍යානයේ මැදින් යනකොට භාවනාවෙන් ඉන්න රතාපස්තුමා දැක්කා. දැකලා හිතුවා චික්නදකින් මුඩු මහණෙක් දැක්ක, තාපසෙක් දැක්ක, කූට තාපසෙක් කියලා. කෙල්ලට කිව්වා කටවදන්න වතුර ගෙනින් කියලා. වතුර ටිකක් ඇරන් දැහැටි වලින් කට මැඳලා මැඳලා උණු කෙල්ල ටික තුක් කියලා අර තාපසයාගේ ඔළුවට කෙල ගැහුවා. දහලා දැහැටියක් දාගෙන නොදකින් කියලා ගියා. එදාම කරුමේ කියන්නේ රජ්ජුරුවන්න මතක් වුණා අර නගර සෝභනීය. ඊට පස්සේ ඔබතුමා පහ කළානේ තනතුරෙන්, අද ඉඳලා ආපහු දෙනවා කිව්වා. එදාම හම්බ වුණ ආපහු තානාන්තරේ. ඒකේ හිතුවා මට තානාන්තරේ හම්බුනේ මොකක් නිසාද? තාපසින්නාන්සිට කෙල ගහපු නිසා කියලා. ඔහම ඉන්නකොට පුරෝහිතයත් තනතුරෙන් අයින් කළ හොර වැඩකට අහු වෙලා. පුරෝහිතයාට හිතුණා අර නගර සෝභනී තනතුර ආපහු ගත්තා කොහොමද දන්නේ කියලා. ගිහිල්ලා එහුවා, කිව්වා අයියේ කියන්න එපා, කාටවත් ක්‍රමයක් තියෙනවා. මොකද්ද ඒ ක්‍රමේ? අර උද්‍යානයේ ඉන්න තාපසයාට කෙල ගහන්න ඕන දත් මැදලා. ඔන්න පුරෝහිතයා ගිහිල්ලා දත් මැදලා කෙල ගැහුවා තාපසයාට. කර්මය කියන්නේ පුරෝහිතයාට තනතුර හම්බුණානේ ආය. යුද්ධයක් ආවා. රජතුමා යුද්ධයට යන්න හදනකොට පුරෝහිත ඇහුවා, රජතුමනි යුද්ධෙන් දිනන්නද කැමති පෙරදෙන්න? ඊට පස්සේ කිව්වා ඔගේ ඔළුව හරි නැද්ද? පෙරදෙන්න යුද්ධ කරනවද බොල කිව්වා. යුද්ධෙන් ඒකාන්තෙන් දිනන ක්‍රමයක් තියෙනවා. මොකද්ද කියලා ඇහුවා. උයනේ ඉන්නවා තාපසේ කෙල ගහන්න ඕන. ඊට පස්සේ රජ්ජුරුව කිව්වා දිනනවා නම් මේ චතුරංගනී සේනාවටම කියමු කියලා. ඇත්තු බලන අශ්වපිට යන රත ගෙනියන යුද සේනාවට, කියන්නේ කඩු ගත්ත, තෝමර ගත්ත, ඊතල ගත්ත කෝටි ගානක් මිනිස්සුන් ලවා අර තාපසයට කෙල ගැස්සුවා. අපේ බුද්ධ ශාසනයේ මොග්ගල්ලාන නම් මේ පෘථුවි මණ්ඩලයේ අතින් ඇරන් කරකවන මහා ඍද්ධිමතානන් වහන්සේ ඒ ඉන්නේ. අර මිනිස්සු කොහොම කෙල ගහද්දි ඉවසගෙන ඉන්නව තරහා ගන්න නැතුව. කෙල වලින් වැහුණා. යුද්ධෙට ගියා. අර පැහැදි චැමතිය ඇවිල්ලා අර කෙල මැදින් තාපසේ ඇරන් සුවඳ පැනින්නේ නැව්වා. කිව්වා ඇමතිය ඉක්මනට රටින් යන්න කිව්වා. නෑ, රජතුමාට සමාව ගන්න කිව්වා මහ විනාශයක් වෙයි කියලා. රජ්ජුරු යුද්ධෙන් දිනුවා. රජ්ජුරු කිව්වා අපි යුද්ධෙන් දිනුවේ ඔකට කෙල ගහපු නිසා. ඊට පස්සේ රජුරු සමාව ගත්තේ නෑ. ඇමති අර කිව්ව කට්ටිය අරන් යන්න නගරින් කියලා. හත්වෙනිදා ඒ කිසවච්ච තාපසතුමාගේ ගුරු තාපසින් වහන්සේ සර්බංග අහසින් ඉර්දියේ මල් දෝලාවක් එවලා ගෝල තාපසින් වහන්සේ හිමාලයට පින්න ගත්තා. හත්වෙනි දවසේ ලොකු වැස්සක් ආවා. ඊට පස්සේ පිච්ච මල් අහසින් වැටුණා. ඊට පස්සේ රන් රිදී මුතු මැණික් වැටෙන්න පටන් ගත්තා. මිනිස්සු ඔක්කොම දරු මල්ල වඩාගෙන එළියට ආවා. අහසින් රත්තරන් මාල වැටෙන්න ගත්තා. මිනිස්සු ඔක්කොම එළියට ආවට පස්සේ දෙපැත්ත කැපෙන ආයුධ අහසින් වැටිලා ඔක්කොම පෙති පෙති පෙති පෙති කැපිලා ගියා මුළු නගරෙම කිලෝමීටර 600ක වර්ගඵලෙ. යොදුන් 60ක වර්ගඵලෙ. ඊට පස්සේ ඔක්කොම මැරුණාට පස්සේ වැලි වර්ෂාවක් ඇවිල්ලා අඩි 20ක් වැහුණා. හිරණ්‍යාරණ්‍යය කියලා අදටත් තියෙනවා ඉන්දියාවේ ඒ තැන. මිනිසුන්ට ගෙයක් හදන්න බෑ අදට. මොගලම් මහරතන සසරේ කෙල ගහපු තැන කට්ටිය. මට පුදුමේ කෝටි ගානක් කෙල ගහනකල් ඉවසුවානේ. අපේ ජීවිතේ එක්කෙනෙක් කෙල ගහලා තියෙනවද අපිට? මේ අහක බලාගෙන ගියේ අපිට ඉවසන්න බෑනේ. මේ බණ අහනකොට අම්මා කෙනෙක් කකුලක්වත් වැදුනොත් ඒක ඉවසන්න බෑනේ. ගෙදර මිනිස්සු රැවුවොත් ඉවසන්න බෑනේ. බත් කනකොට වැලි කැටයක් අහුනොත් ඉවසන්න බෑනේ. ටිකක් පරක්කු වෙලා ගෙදර ආවොත් ඉවසන්න බෑනේ. අපි කොහෙද මේ? අපි කවුද මේ? එහෙව් එකේ සසරේ එවැනි ඉවසීමක් කළා නම් මොග්ගල්ලාණන් වහන්සේ රහත් උනාට පස්සේ මොගලම් මහරහතන් වහන්සේගේ ගුණ කොහොමද? සරණ යන්න මොගලම් මහරහතන් වහන්සේ මොග්ගල්ලාණන් මහරහතන් වහන්සේ සංඝ සරණ දැක්කද? ඔය ගුණ හිත හිතා ඉන්න ඕන එකේ ගෙවල්වල වඳින්නේ කාටද? කොයි ගෙදරද බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව ළඟ දෙපැත්තේ සාරිපුත්ත මොග්ගල්ලාන අඟුලිමාල මහරහතන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේ පෙරිට කරගත් රහතන් වහන්සේලාගේ පොටු තියාගෙන වඳින්නේ කවුද? ඒ වගේ පින්වන්තයෝ කොහෙද ඉන්නේ? හැම ගෙදරකම තියෙන්නේ අඩු කිනිසි අතේ තියාගෙන ඉන්නේ උන්ගේ පොටු. එවුන්ටයි පහන්තිතිය වඳින්නේ. අච්චර පිහිටක් ලැබෙන මහරහතන් වහන්සේලාට වඳින්නවා වඳින්නවත් පිනක් නැහැ. තව එක රහතන් වහන්සේ ගැන කියන්න. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිතේ බැබළන ගුණේ තමයි බ්‍රහ්මචාරී. කාන්තාව ඇසුරු කරන්නේ. අභිරූපිම පිරිමියා වෙලා ඉපදිලා ඒ රූපේ දෙවෙනි උනේ බුදුරජාණන් වහන්සේගේ රූපෙට විතරයි. විවාහ වෙන්න සිද්ධ වුණා අම්මලාගේ කැමැත්තට බද්දා කාපිලාණෙත් සමග. බද්දා කාපිලාණෙගේ රූපේ ලස්සන දෙවෙනි උනේ යසෝදරාවට විතරයි. ඒ දෙන්න විවාහ වෙලා එක ඇඳේ නිදාගත්තා. නිදාගන්නකොට කිව්වා නංගියේ පිච්චමල් මාලාවක් ගොතාගත්තා. ඈත් පිච්චමල් මාලාවක් ගොතාගත්තා. කිව්වා නංගී මට රාග හිතක් ඇති වුණොත් එමේ මේ මල් මාලේ පරවේවා කියලා ඇඳේ දැම්මා. ඇඳි. බද්දා කාපිලාණෙත් පිච්චමාලාවක් දැම්මා. මට රාග හිතක් ඇති වුණොත් මේ මල් මාලේ පරවේවා කියලා. මල් මාලේ කොහොමදත් පරවෙනවනේ. ඊට පස්සේ එක ඇඳේ දෙන්න නිදාගත්තා. අවුරුදු 12ක් එක ඇඳේ නිදාගත්තා. අර මල් මාලේ දැම් පිපුණා වගේ. ලෝකී අභිරූපිම ලස්සන තරුණ කුමාරයා. ලෝකී අභිරූපිම ලස්සන තරුණ කුමාරීත් එක්ක කැඳේ අවුරුදු 12ක් රාගසිතක් නැතුව නිදා ගන්නවා කියන්නේ කොහොමද? අද ෆෝන් එකක් ළඟ තියාගෙන කොල්ලෙකුට බේරෙන්න බෑ. ෆෝන් එකක් කියන්නේ ගෑනු කෙනෙක්ද? තරණ යන්න ඕන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. සරණ යන්න ඕන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. සමහර අයට පොයි දවට සිල්ලරම් පොයි දවසට ගෑනු මිනිසෙයි මේ පිරිමියයි වෙන වෙනම ඉන්න බෑ. දරු මල්ලු හදලා වයසට පලච්චිත් ආච්චිටයි සීයටයි වෙනම ඉන්න බෑ. අඩුම තරමේ දරු මොනබුරෝ හැදුනට පස්සෙත් අපිට තරුණ කාලේ බ්‍රහ්මචාරී වෙන්න බැරුණා. දැන් හරි දෙන්න වෙනම බුදුගුණ සීකරින් ඉන්න ඕන කියලා ඇඳවල දෙක නිදා ගන්නෑ. එතරම් අද ලෝකේ එහෙව් එකේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සරණ යන්න මහා කශ්‍යප මහරහතන් වහන්සේ කොච්චර විරාගයද කියනවා නම්, මහා කශ්‍යප මහරහතන් වහන්සේගේ රූපය දැක්කත් රාග ගින්න නිමිනවා කියනවා. උන්වහන්සේගේ රූපය ගින්නට වතුර දානවා වගේ කියනවා. ඒ කාලේ දැක්ක ගමම රාගය නැති වෙනවා. මට මුණ ගැහුණ කෙනෙක් මේ මෙයාට හිතෙලා ලැප්ටොප් එකක් ගන්න. ඔන්න දැන් ලැප්ටොප් එක අරන් ඩෝංගල් එක ගහපු ගමම හිතට ආවේ කුණුහරුප බලපං. කුණුහරුප බලපං කියලා දැන් හිතට එනවා. මෙයා ඉක්මනට වැහුවා. දැන් හිත පාලනය කරගන්න බෑ. දෙවෙනි දවසේ ආය ලැප්ටොප් එක ඔන් කළා. ආයෙත් අරගෙන නවත්ත ගන්න බෑ වැහුවා ලැප්ටොප් එක. මේ අවුරුදු 25ක විතර තරුණේ. ඊට පස්සේ තුන්වෙනි දවසෙත් අරගම හිතට එනවා වැහුවා. මෙයාට හිතා ගන්න බෑ. ඊට පස්සේ මෙයා පොල් ගහවල මහමෙවුන අසපුවේ තියෙනවා මහා කශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රතිමාව. ඒ ප්‍රතිමාවට පැන් එකක් පූජා කරලා ජීවිතේ පූජා කළා විරාගී බව පිණිස. මේ වෙනකොට අවුරුදු 4යි කම්පියුටරේමයි වැඩ කරන්නේ. අද වෙන්නක්වත් නරක වීඩියෝ එකක් බලන්න සිතිවිල්ලක්වත් ඇවිල්ලා නැහැ. අපේ මහා කශ්‍යප මුනි තේජස අදටත් තියෙනවා. ගලපාත බෙන්තර තියෙනවා. තුන් ලෝකෙට එකම ධාතුන් වහන්සේ, එකම එක ධාතුන් වහන්සේ තමයි වැඩි ඉන්නේ මහා කශ්‍යප මහ රහතන් වහන්සේගේ ගලපාත බෙන්තර. රාග ගින්නෙන් දැවෙන කවුරුත් රාග ගින්නෙන් දැවෙනවා. දැවෙන්නේ නැහැ කියලා කෙනෙන්නේ නැහැ. සුදු නෙළුම් මල්ලේ සෑය වටේ තියෙතියා මහා කශ්‍යප මුනිඳුන්ගේ විරාගී ජීවිතයට දිවි පුදන්ඩ නැත්තම් මේ කෙලෙස් ගින්නෙන් නිවෙන්නේ නැහැ. වයසට ගිහිල්ලා නිවෙන්නේ. අපි දන්න තරුණ ළමෙක් ඉන්නවා ටෙලිෆෝන් කඩයක් කරන. ඒ කොල්ල කියනවා ස්වාමීනි වැඩියෙන්ම මේ ජරාව බලන්නේ 60 පැනපෙවුන් කිව්වා. ෆෝන් ගේනවනේ හදන්න. ෆෝන් වල තියෙන්නේ වයසක අයගේ ෆෝන් වලමයි ජරාව තියෙන්නේ. එක අවුරුදු 75 ආච්චි කෙනෙක් පුතේ මේක වයිබ ලොක් වුණා කියලා හදන්න ගෙනාවා. ඊට පස්සේ අහලා ආච්චි උඹට මොකටද වයිබ කියලා. ටොටෝ නැ මේක හදලා දිය කිව්වා. ඉතින් කොල්ලයි ලොක් එක අරපු ගමන්ම අර වයිබ වලට ගිහිල්ලා නිකමඩ. ඒ වයිබ එකේ තිබිලා තියෙන්නේ ආච්චිගේ නිර්වත් රූප. මේ ආච්චි පිට රටට යවනවා. අවුරුදු 75යි. කෙලෙස් ගින්න. කෙලෙස් ගින්න. සාදු කී කියා ඉන්න උපාසකම්ම කෙනෙක් පින්කමකට නිතර මේ ඇවිල්ලා අපි දැකලා තියෙනවා. කාලයක් එන්නේ නැහැ. ඊට පස්සේ අපි ඇහුවා අද වයසට ගිය උපාසකම්ම මොකද එන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ කොහාඳුරනේ ඉන්නේ කොහොමද ගමේ කැලෑපත්‍ර ගහලා. මොකද්ද කැලෑපත්‍රය කිව්වා. ඒ වයසට ගිය ඒ ගෑනු කෙනා තවත් ගෑනු කෙනෙක්ගේ ඇඟ මිරිකලා. ගෑනු ප්‍රශ්න. මේ වයසට බැරිලා මේ ලෝකේ ධර්මයේ කියලා එකක් නැත්තම් ගරහනවා කියලා එකක් නැත්තම් තිරිසන්න වගේ තිරිසන්න වගේ වෙනවා. ඒක නැත්තේ මේ ලංකාවේ විතරයි. පිටරට තියෙනවා. පිටරට බලාගෙන ඉඳින් පෝරුවේ නගින්නේ කෙල්ලෝ කෙල්ලෝ. පිටරට බලාගෙන ඉඳින් කොල්ලෝ කොල්ලෝ පෝරුවේ නගින්නේ. පිටරට පොඩි දරුවෝ තමයි දරුවෝ හදන්නේ. විකුණනවා දරුවෝ. පිටරට දරුවෝ අම්මයි දුවයි එක රැඳී තියාගෙන ඉන්නවා මිනිහා. පිටරට තිරිසන්න වගේ. ඒක මේ හින්ට එන්නේ ඒ ඇති කාලයක් යන්නේ. මේ බුද්ධ ශාසනය විනාශ කර කර ඉහළ ඉන්නේ ඔක්කොම කරන්නේ ඔක්ක ලංකාවට ගේන එක. දැන් ගැලවෙන්න මෙච්චර බුදුබණ පද ඇහෙද්දී මෙච්චර ධර්මයක් කතා කරද්දී මෙච්චර සෑය බෝධිය තියෙද්දී මුත් මෙච්චර පව් වෙනවා නම් ඕවා නැති කාලෙක මොනේද? පින් පව් කියන වචනේ අහන්නේ නැතුව දෙම ඇහෙන්නේ නැත්නම් දෙමව්පියන්ගෙන් බලපෑමකුත් නැත්නම් අපේ හිත්වල තියෙන රාගයට ද්වේෂයට මෝහයට අපි කොච්චර දේවල් කරයිද? අද වුණත් අම්මට තාත්තට බයට, සමාජයට බයට, පින්පව් වලට බයට, ධර්මයට බයට තමයි මෙච්චරවත් රැකෙන්නේ. මේවා ලෝකෙන් අතුරුදහන් වුණාට පස්සේ මේ ලෝක සත්වයා කොහොමද රැකෙන්නේ? ගැලවෙන්න පින්වත්නි, ගැලවෙන්න. උතුම් තිසරණේ සරණ යන්න වෙන කිසිම සරණක් නැහැ. නතර කරන්න මේ රටේ ලෝකෙ ඇවිදින එක. බුදුගුණ අහන්ඩ, ධර්මයේ ගුණ අහන්ඩ, සංඝයේ ගුණ අහලා රැකෙන්න දිව්‍ය ලෝකයකට පැනගන්න. ඇයි දිව්‍ය ලෝකයකට පැනගන්න කියන්නේ? මෙන්න මේක නිසා. මොකටද දිව්‍ය ලෝකයට පැනගන්නේ? නිවන් දකින්න තව එක චාන්ස් එකක් තියෙනවා. මේක කන් යොමු කරගෙන අහන්න, මොකද්ද මේ චාන්ස් එක කියලා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පරම්පරාවෙන් ඒ අරහත් පරපුර ඉවර වෙලා මේ ලෝකයේ සත්වයා ධාතුන් වහන්සේලාට වඳින අවසාන දවසක් නැති වුණාට පස්සේ, කියන්නේ ධාතුන් වහන්සේ නමකට වඳින අවසාන මිනිසයෙක් මැරුණාට පස්සේ මේ සියලු ධාතුන් වහන්සේලා එක තැනකට එකතු වෙනවා රුවන්වැලි මහ සෑයට. ලංකාවේ තියෙන ධාතුන් වහන්සේලා ඔක්කොම රුවන්වැලි සෑයට එකතු වෙනවා. එකතු වෙලා ඒ ධාතුන් වහන්සේලා ඉරිදීෙන් වඩිනවා නාගදීපේ හරහා දඹදිව වජිරාසනයට. දඹදිවට වඩින්නේ ලංකාවට නෙමෙයි. පව් කරව ගන්න එපා, දන්න අයට කියන්න මේ හතර මහපායයි කියලා. දඹදිවටයි වඩින්නේ ධාතුන් වහන්සේලා. වැඩලා ඒ ධාතුන් වහන්සේලා බුදු සිරුරේ තිබ්බ තැනම පිහිටනවා. ලලාට ධාතුන් වහන්සේ, ඒ ධාතුන් වහන්සේලා ඒ තැන්වල පිහිටලා බුදු සිරුර මැවෙනවා. ඒ බුදු සිරුර මැවෙනකොට මැවිලා බුදුරජාණන් වහන්සේගේ සිරුරෙන් ඉරිදීෙන් ඒ බුදුරජාණන් වහන්සේ බණ කියනවා. ඒ ධර්මයේ දේශනා කරනකොට මේ ලෝකේ මාර බලයේ අතුරුදහන් වෙලා ඒ මොහොතේ. එතකොට ওই සිද්ධිය සියලු දෙවිවරු දකිනවා. බුමාණු දෙවියන් දකිනවා, මිනිසුන් දකින්නේ නැහැ. ඇයි දඹදිව වජිරාසනේ බුදුරජාණන් වහන්සේ බුදු වෙනකොට මිනිසු දැක්කද? කවුද දැක්කේ? දෙවිවරු දැක්කේ. මිනිස්සු දැක්කේ නැහැ. මිනිස්සු දකින්නේ ඒ ධාතු පරිනිර්වාණය දකින්නේ දෙවියෝ විතරයි. අන්න එදාට ගොඩාක් අය මඟපල් ලබනවා. එදාට ගොඩාක් බුදු ගුණ හිත හිතා හිටපු අය, අනිත්‍ය සීකර කර හිටපු අය, බුද්ධ භූමියට වැඳ වැඳ හිටපු අය, සෑයක බෝධියට වැඳ වැඳ හිටපු අය, අවංකවම බුදුන් සරණ ගිය අය, අවංකවම ධර්මයේ සරණ ගිය අය, අවංකවම මේ සංඝයා සරණ ගියාය, අවංකවම අඩුපාඩු හදාගෙන පන්සිල් රැකපු අයට එදාට ඒ චාන්ස් එකෙන්. ඒ තමයි අවසාන අවස්ථාව. ඒක තියෙන්නේ දෙවරුන් විතරයි. ඒකයි දිව්‍ය ලෝකයකට පැනගනිල්ලා කියන්නේ. මේක බොරුවක් නෙවෙයි, මේක බොරුවක් නෙවෙයි. මේ ඊට පස්සේ මේ මහා පොළොව ගව් හතක් වැඩෙන කල ආයි මෛත්‍රී බුදුරජාණන් පහළ වෙන්නේ නැහැ. මේ පොළොව ගව් හතක් වැඩෙන්න ඕන. එතකොට තමයි මෛත්‍රී බුදුරජාණන් පහළ වෙන්නේ. එහෙනම් දැන් ගැලවෙන්න. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට මිනිස්සු උපදිනවා උණ වනයක් වගේ. එචන එතරම් මිනිස්සු. එතකොට එච්චර මෛත්‍රී බුද්ධ ශාසනය පිහිට ගන්න අය අද නැහැනේ. අද බණහන්ඩ ගම සුළු පිරිසක් ඉන්නේ. ඒ අයගේ මුත් අවංකවම සරණ පිහිට ගන්න එක්කෙනයි දෙන්නයි. ගොඩක් අය මේ යන ගමන් දේවල් කරගෙන යන. එතකොට ඒ බුද්ධ ශාසනය පිහිට ගන්න අය දැන් දිව්‍ය ලෝකවල. යාලා ගොඩ ගිහිල්ලා ඉවරයි. දැන් දෙන්නේ අවසානයේ පහනක් නිවිලා යන්න කලින් මොකද්ද වෙන්නේ? පහනක් නිවිලා යන්න කලින් මොකද්ද වෙන්නේ? දැල්ල වැඩි වෙනවා. ඒ වගේ මේ පොඩ්ඩක් වැඩි උනේ. ඔයාලා ආයි මට මුණ ගැහෙන එකක් නැහැ. මේ පැත්තට බණ කියන්න මම ආයේ නේකුත් නැහැ. ඒ නිසා කියන දේ අහන්න මේ අවස්ථාව නැති කරගන්න එපා. ඕම හරි තිසරණේ පිහිටලා පංචශීලී හදාගෙන දිවි ලෝකෙකට පැන ගන්න. කාම ලෝකෙන් දුක් විඳින අයට ගැළවිල්ලක් නැහැ. පුළුවන් නම් කසාවතක් දරාගෙන මහානකමක් පුරුදු කරන්න. මේ තමයි අඬ අඬා හරි බඹසරක් රකින්න තියෙන අවසාන අවස්ථාව. තව අවුරුදු කිහිපයයි. මේ අවස්ථාව මගහැරුණොත් දුගතිය පිදිලා ගොඩාක් දුක් වෙනෙන්න වෙයි. ඇස් වලින් උල්පතක් වගේ කඳුළු වැටී දුකට, පපුව පුපුරලයයි දුකට, නින්දා අපහස විඳගන්න බැරුව ගඟේ මුහුදේ පැනලා අනන්ත ජීවිත මැරෙන්න සිද්ධ වෙයි. කඩු කිනිසි වලින් කැපි කැපි මැරෙන්න සිද්ධ වෙයි. අපි අතින් ගොඩා පවසිද්දවෙයි. ඒනි සායායමත් මනුස්ස ලෝකකට පත්ත ඉන්ටපා. බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන සංගරත්නය ගැන හිත පහදවාගන්න. බුදුරජාණන්සගේ බුදුගු නහන්ද ධර්ම යහන්ද සංගයාගේ ගුණ අහන්ද රහතන් වහන්සේලට පහදන්න. දැන් තියෙනවනම් පෙන්වන්නේ බුදුන් උපන්නේ ලංකාවයි කියලා නිකමට හරි කියලා තියෙනවනම් ඉක්මට රුවන්ගලි සෑයට ගිහිල්ලා සුදු නිෙලුම් පූජා කරලා සෑය වටට සත්‍යයක් ක්‍රියා කරන්න ඔබ වහන්සේ ලුම්බිනි සල්වනය උපම් බව සත්‍යයයි දඹදිව. ඔබ වහන්සේ ගයාවේ නේරංජරා නන්දි අසබඩ වජ්‍රාසනයේ සම්බුදූ බවට බව සත්‍යයයි. බාරාණසී සිපතනේ දම්සක් පැවැත් වූ බව සත්‍යයයි. කුසිනාරාවේ උපවර්තන සාල වනෝද්‍යානයේ පිරිනිවන් වැඩිය බව සත්‍යයයි. ඒක සත්‍යයයි සත්‍යානුභවයෙන් නොදැන මගෙන් වෙච්ච වැරද්දට සමාව දෙන්න කියලා බඩගාල දණ්ඩ නමස්කාර කරන්න. බුදුගුණ කියන්න පාපේ අරන් යන්න එපා සසරට. වැඩ වරද්දා ගන්න එපා. බුද්ධ භූමියක් ඇහැටවත් දකින එකක් නැහැ. බුදු සිරිපා තැබූ භූමියක වැලි ටිකක්වත් දකින්න ලැබෙන එකක් නැහැ. දැම්ම සමාව ගන්න කියවිලා තියෙනවා. රහතන් වහන්සේලා සරණ යන්න ධර්මයේ ගුණ කියන්න. අපි ඔච්චර පව් වලින් වැළකුණේ අර පිටරට කෙල්ලෝ දරුවෝ තඹ තඹ කද්දින් අපි කන්නේ නැත්තේ ධර්මයේ නිසා. පිටරට වල මිනිස්සු එලි පිට පව් කරද්දී අපි පව් නොකරන්නේ ධර්මයේ නිසා. මේ එක එක තැන් වල අම්මා තාත්තා අඳුර ගන්න බැරුව ඉද්දින් අපි අම්මා තාත්තා කියලා ගරු කරන්නේ ධර්මයේ නිසා. ඔයාලා මේ බිමේ ඉඳගෙන බණ අහන්නේ ධර්මයේ නිසා. ධර්මයක් නැත්තම් ඉවරයි. ධර්මයක් නැත්තං ඉවරයි. තව වෙන පාපයක් යනම් මොන වලක්ව ගන්න. ඒ තමයි පින්වත්නි ජීවමාන බුදුරජාණන් වහන්සේ අපි දැක්කනම් ඒ වෙලාවට අපිට බුදුරජාණන් වහන්සේ දකින්න ඇස් ඇති. අත් දෙක සිරසී තියාගෙන සාදු සාදු කියයි. රුවන්වැලි සෑයේ චෛත්‍ය බෝධිය වඳින්න ගිය රජවරු චෛත්‍ය දැක ගමන් ඔටුන්න බිම තිබ්බා. ආයුධ බිම තිබ්බා. සේවකයෝ ආයුධ පල්ලෙහාට දැම්මා. චෛත්‍ය බෝධිය දකිද්දී ශ්‍රද්ධාවන්ත යුගයේ අය ඒ ආයුධ බිමට දැම්මා. අද චෛත්‍ය බෝධිය දකිද්දී කොල්ලෝ ඕන්නේ කුස්සනවා. ඇත්තටම පෞසිද්ධ වෙනවා. ඇත්තටම පෞසිද්ධ වෙනවා. ඒව වෙලා තියෙනවා නම් ඒකත් සමව ගන්න ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නොදන්නා කමෙන් සිද්ධ වුණේ කියලා. ඔය කොල්ල කෙල්ලෝ ජරාව වල් දේවල් බලන්නේ ෆෝන් එකෙන්. ඕකෙම ගහනවනේ තුන් ලෝකෙට අග්‍ර විරාගී බුදුරජාණන් වහන්සේගේ රූපේ ෆොටෝ එක සෑය බෝධියේ ෆොටෝ වීඩියෝ ගන්නවා. ඒකෙම ඔච්චර පවසිද්ධ වෙනවාද? ෆෝන් වලට බුදු පිළිම දාගෙන පස්ස දාගන්නවා. පස්ස පැද්දේ ෆෝන් එක. ඔච්චර පවසිද්ධ වෙනවාද? තුනරුවන්ට අගෞරව කරන්න එපා. ගරු කරන්න. ඉතින් ඒ විදිහට ඔන්න දැන් මේ පින්වතුන්ට ක්‍රමයක් කියලා දුන්නා. තුනුරුවන් සරණේ පිටලා ශ්‍රද්ධා සීලි අඩුපාඩු හදාගන්න. අලින් වැරදිලා තියෙන්න බලුවන් ඕන තරම්. ඔයාලා මිනි දහක් නැරුණේ අඟුලිමාල ගොඩ ගියානේ. ඔයාලා එච්චරම් වල්කම් කළේ නැහැ. සිරිමාව අඹපාලි වගේ ගණිකාව ගොඩ ගියානේ. බොරු කී කියා හිටපු අන්‍යාගමික පරිබ්‍රාජකයෝ ගොඩ ගියානේ. බීල හිටපු අය ගොඩ ගියානේ. මේකෙන් අඩුපාඩු හදාගන්න පැරණි ඒවා මතක් වෙනකොට හිත හදාගන්න ඒවා නොදන්න කාලේ කළේ කියලා. ඔන්න කුණු ගෑවිච්ච වැරහැලි ඇඳුමක් ඇඳගෙන හිටපු කෙනෙකුට අලුත් ඇඳුමක් දෙනවා. එදුර වැරහැලි ඇඳුම අයින් කරලා අලුත් ඇඳුම ලස්සන ඇඳුම ඇඳගෙන ඉන්නකොට මේක දුක්ුණොත් හරිද? මට කලින් තිබ්බේ පරණ ඇඳුමක් කියලා දුක්ුණොත් හරිද? ඒක හරි නෑ. එයා හිතන්න ඕනේ මට ලස්සන ඇඳුමක් තියෙනවා කියලා. මැරෙන්න කලින් අඩුපාඩු හදාගෙන එක දවසක් ජීවත් වීම ගැන සතුටු වෙන්න. පින්වතුනි වැරදි වලින් මිදෙන්න ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි පැරණි වැරදි අමතක කරන්න. දෙවෙනි එක තමයි හිතට අඩුපාඩු එද්දී චී චී කියලා පිළිකුල් කරන්න. තුන්වෙනි එක තමයි අඩුපාඩු වලින් නිදහස් වෙන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒක තමයි මං කිව්වේ රාගයෙන් බැටකන කෙනා විරාගියයිද ජීවිතේ පුදන්න ඕන. මහා කශ්‍යප මහ රහතන් වහන්සේ ගැන හිතන්න ඕන නිතර නිතර. ඒ උන්වහන්සේලාගේ තේජසින් එනවා ගැම්මා. අඩුපාඩු හදාගන්න බැරුව පැරණි වැරදිම හිතට එන අය අඟුලිමාල මහ රහතන් වහන්සේ ගුණ සීකර කර ඒ උන්වහන්සේගේ පිරිත කිය කියා පහනක් දල්වනවා. නිතර අඟුලිමාල මහ රහතන් වහන්සේ ගැන හිතනද? ඇයි උන්වහන්සේ මිනිහ දහස් ගාණක් කලින් මරලා භවනා කරලා ඉතේකම් කරන රහත් වුණානේ. ඔච්චර අමතක කළාද? නාන්සේ වලාකුලෙන් මිදුණ හඳක්. ඔය ඔක්කොම ශ්‍රාවකයෝ හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ ගැන හිත හිතා හිටියනම් බුදුරජාණන් වහන්සේ අපිකම මේ වෙනකොට ගෙදර දේවාලය වගේ පාන් තියාගෙන රූප තියාගෙන දැන් බයයි ගිහිල්ලා අර ෆොටෝ ටික ගලවන්න. ඔය ෆොටෝ ටික ගලවලා ඔය පහන් නතර කරලා බුදුරජාණන් වහන්සේ ජීවිතේ පූජා කරපු කෙනාට භූතය ඇවිල්ලා බෙල්ල මිරිකලා මැරුණත් සැප නැද්ද? මැරෙන එක කවදා හරි මැරෙනවනේ. දැන් මැරුණේ බුදුගුණේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. දැන් මම මේවා කියපු එකට අමනාපේ මොකක් හරි භූත ලෝකෙන් හේතුවක් ගන්නව දැන් යනකොට මන්ත්‍ර හප්පන්නම් වාහනෙන් කියලා. ඒතර මම බොරුවක් කියලා ගිහිල්ලාද හැප්පිලා මැරෙන්නේ? නෑ, සත්‍යය කියලා. බුදුරජාණන් වහන්සේ සරණ යන්න කියලා, ධර්මයේ සරණ යන්න කියලා. මං දැන් යනකොට මැරුණත් මගේ ජීවිතේ දුකwidetildeකට යන්නේ නෑ. ඒ නිසා මෙච්ච දෙයක් වෙද්දී නැත්තම් මේවා කියනකොට කියපු ගමන් අපිටත් රිටර්න් එකක් එනවා. ඇයි දැන් මේ හිටියට මේ ඉන්න අයගේ තැඟවල් ඇත්ත කී දෙනෙක් අහගෙන නැද්ද? ඇයි ඔක්කොම ඉන්න දේවල් වලට ගියායනේ? කරන්න දෙයක් නෑ, ඕක තමයි සත්‍යය. මම මගේ බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඔබ සරණ යන්න. ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න. ආර්ය සංඝ රත්නයේ සරණ යන්න. තුනුරුවන් සරණ තෝරා ගැනීම වෙනුවෙන් කවුරු හරි අපිව මරන්න හදනවා නම් ඒක තෝරගත්තා කියලා අපි මැරිලා ගිය දෙයක්. නිකන් ගෙවල් වල ඉඳලා තුණියන් වලින් මිනිස්සු මැරෙන්නේ නැද්ද? නිකන් ගෙවල් වල ඉඳලා මිනිස්සු පලි ගහලා අමනුෂ්‍යව මරලා දාන්නේ නැද්ද? නිකමුත් මැරෙනවා නම් ඇයි තුනුරුවන් වෙනුවෙන් මැරෙන්න බැරි අපිට? තුනුරුවන් වෙනුවෙන් මැරෙච්ච කෙනා දුගති උපදින්නේ නැහැ. ඒ නිසා ශ්‍රද්ධා, සීල, ශ්‍රුති කියන්නේ හොඳට ධර්මය අහන. ඔයාලා කැමති නම් ඔය කීප දෙනා එකතු කරගෙන ලංගාසපුකින් වඩම්මලා මාසිකව වැඩසටහනක් හදාගන්න මේක. හදාගෙන නිතර ධර්මය අහන්න හදාගන්න. අවු ආච්චි අම්මලාට දුර යන්න බෑ. අවු මේ මිනිස්සු ඇයි ගොඩ යන්න ඕනේ නැද්ද? මේ ධර්මය ඇහෙනකොට වයසට ගිය එක හරිද? ඇයි වයසට ගියත් කන් ඇහෙන වෙලාවේ බණපදයක් අහන්න ඕනේ නැද්ද? අවුරුදු ගානක් කරගන්න බැරි දේවල් ටික ඉක්මනට කරගන්න. ඒ නිසා සුදුරෙද්ද පුරවාගෙන පොයට ගිහිල්ලා බිම බලාගෙන බෝධියට කකුල් දෙක දාගෙන ඉඳලා කෙලින්ම සුටුස් ගාලා අහස් කූර වගේ චාතු මහරජාගේ නතර වෙයි කියලා හිතන්න එපා. නොදැනගෙන ගොඩක් පව් වෙනවා. ඒ නිසා තිසරණේම පිටන්ට ඊළඟට සීලේම ටික ටික පුරන්ට අමාරු වෙයි, කැඩෙන්න පුළුවන්. ආයි රකින්න රැක රැක යන්න. සද්ධා, සීල, සුත දහම් දෙනම හදාගන්න, බණ අහන්න, බණ පොත් කියවන්න. හැබැයි හැබැයි ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මය මං රහත් වෙලා මෙන්න කියනවා කියලා කියන බණ අහන්න එපා. ඒක ඒකාන්ත සත්‍යයක්. මොකද බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා පවා බණ කියලා තියෙන්නේ. ඒ ආවසෝ භගවා ජානං ජානාති පස්සම් පස්සති. ආයස්මතුනේ සියල්ල දන්න, සියල්ල දක්න බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා කියලයි රහතන් වහන්සේලාත් බණ කිව්වේ. ආනන්ද ස්වාමීන් වහන්සේත් බණ කිව්වේ. ඒවා මේසුත මං විසින් මෙහෙම ඇහුවා. දැන් අද කාලේ කියනවා මං රහත් වෙලා මෙන්න උඹලත් රහත් වෙනilla. අහිංසක මිනිස්සු අහු වෙනවා. මෙතන රහත් වෙන කතාවක් නෙවෙයි තියෙන්නේ, තමන් වැටුන වලෙන් ගොඩ වෙන්නේ කොහොමද කියලා. පින්වත්නි, නැගිට ගන්න පණ නැති කෙනා කඩුවක් අරන් යුද්ධෙට යන්නේ කොහොමද? රහත් වෙනවා කියන්නේ මහා කෙලෙස් සතුරන් එක්ක ප්‍රඥාව නැමැති අසිපත දරාගෙන පටන් කරන එකටයි රහත්වයටපත් වෙනවා කියන්නේ. නැගිට ගන්න පණ නැතුව මිනිස්සු ඉන්නේ මේ පින් නැතුව. කියන එක ගිලිනවා. එහෙම ඉන්න මිනිසුන්ට කියනවා කඩු ඇරන් තරම් කරපල්ලා කියලා. ඒ කියන කෙනාට කරුණාව අඩුයි. ඒ නිසා මිනිස්සයා ඉන්න මට්ටමින් ගොඩ ගන්න ඕන. තා සුගතියට පැනගන්නද සුගතියේ තියෙන චාන්ස් එක භවයෙන් භවේ යන්න කියනව නෙවෙයි. ඒ සුගතියේ ඉන්න දෙවිවරු පින්වත්නි ධර්මයේ දේශනා කරනවා දාගන්න බෑ. තාතුම් මහරජගේ දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා දවස් 48යි. කෝටි ගාණක් ඒ දිව්‍ය ලෝකේ මාර්ගඵලලාභින් ඉන්න ඔක්කොම චුත වෙලාද අදටත් ඉන්නවා. තමන්ගේ කණෙන් බුද්ධ ස්වරයෙන් අහපු තමන්ගේ නේත්‍රෙන් බුදුරජාණන් වහන්සේ දැකපු ඒ ආර්ය ශ්‍රාවකයෝ තාතුම් මහරජගේ බණ කියනවා සාන්තයි. අවුරුදු 2600ක් ගියාට පස්සේ ගමේ ගොඩේ මේ කොස් ගස්වල නැගලා වැලවරක කාලා හිටපු කොල්ලෙක් මම. එහෙම මම් මහන වෙලා බණ කියනකොට ඔයාලා මෙහෙම අහගෙන ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු ඒ ඇත්තෝ බණ කියනකොට කොහොම තියෙයිද? කෙලෙස් කැඩෙනවා. කෙලෙස් කැඩෙනවා. ඒක ධර්මයෙන් කරනවා. දැන් බලන්න. දැන් පින්වත්නි පැය 3මාරක්. පැය 3මාරක් දැන් ඉඳගෙන ඔයාලා. වෙනදා පැය 3මාරක් ওই විදිහට එකතන ඉඳගෙන ඉඳලා තියෙනවා. පැයක් වන්නේ. එහෙනම් ඔයාලා ඉඳවලා තිබ්බේ ඔයාලා නෙමෙයි ධර්මයෙන්. දෙව්ලෝ උපදින්න කියන්නේ ඔයාලගේ හිතේ තියෙන රාග දේශ මොහ කෙහෙල් මල් ඒක කැලේ ගිය දෙන්. අර ධර්මයෙන් ඒව වාස්ප කළා දානවා. ධර්මයෙන් වාස්ප කරනවා. කෙලෙස් නැසන ශක්තිය තියෙන ධර්මයේ. ඒකයි පුදුමේ. මෙච්චර පැය තුනමාරක් ඔයාලට ඉඳගෙන ඉන්න පුළුවන් කියන්නේ දෙව්ලොවදී ඒ දෙවියන්ගේ ධර්මය ඔයාලට ගොඩ යන්න පුළුවන්. මේක නැති කරගන්න එපා. බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝයා සරණ යන්න, අඩුපාඩු හදාගන්න, වෙච්ච වැරදි වලට සමාව දෙන්න, gedara දාසියක් වගේ ඉන්න. අපි මැරෙනවා කියලා කල්පනා කරන්න, තුනුරුවන් වෙනුවෙන් මරණය තෝරගන්න. දෙවියන්ට බයේ ජීවත් වෙනවට වැඩිය තුනුරුවන් වෙනුවෙන් මැරෙන එක තෝරගන්න. අපිට අවසානයේ ඕන කෙනෙකුට කරන්න පුළන්නේ මොකද්ද? මරණ එක නේද? ඉතින් ඉස්සෙල්ලාම මරණය තෝරගත්තා නම් හරිනේ, මැරිලා ගියද කියලා. ඉතින් පින්වත්නි, ආවතින්ස දිව්‍ය ලෝකයට බුදුරජාන් වහන්සේ පිරිනුවම් පාලා දවස් 26යි. රස්නේවත් ගිහිල්ලා නැහැ. බණහපු සද්දවිඳ සෝවාන් වෙලා තවම ඉන්නවා. 84,000 නේ කෝටි ගණක් මේ මාර්ගඵලලාභී දිවුරු තවම ඉන්නවා. උන්වහන්සේලා බණ කියනකොට මේ ඇඟ සීතල වෙලා යනවා. පැනගන්න තාවදෙන් සිට අත්පුරුෂ දෙවිවරු ඉන්නවා. ඊළඟට යාම දිව්‍ය ලෝකෙට බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා පින්වත්නි දවස් 12යි. දුසිත දිව්‍ය ලෝකෙට බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා දවස් 2යි. නිම්මාන රති දිව්‍ය ලෝකෙට දවසයි. බුදු කෙනෙක් දෙවියන්ට මිනිසුන්ට සාස්ත්‍රු වෙලා ඉපදෙන්නේ එක දවසටද? ඒ ලෝකේ ධර්මයේ තියෙනවා. දැන් මනුස්ස ලෝකේ අලකලංචි වැඩි. ඔළුවට රාග භූතයොත් රාගේ දානවා. අපිටත් රාගේ තියෙනවා. අමනුෂ්‍යොත් හදි හෝනියන් අනවින කොඩිවින අලකලංචි ගෙවල් වල ප්‍රශ්න, දරුව ප්‍රශ්න මැද තමයි මේ බණ ටිකක් අහන්නේ. දිව්‍ය ලෝකේ ඒ ප්‍රශ්න නැහැ. ඇත්තටම ප්‍රශ්න වලින් භාගිත භාගයක් ඉවරයි දිව්‍ය ලෝකේ. කකුල් රෙදෙනවා, හන්දි රෙදෙනවා, පෑන් එක නැතිකම, වැස්ස, බෆල් එකෙන් හරියට ඇහෙන්නේ නැති එක, ඒව ඔක්කොම මනුස්ස ලෝකෙනේ කරන්ට් යන ඒවා. දිව්‍ය ලෝකේ නැහැ. ඒ දෙවරු තමන්ගේ කණෙන් අහලා, තමන්ගේ නේත්‍රෙන් දැකලා ඒ පිරිසිදු ශ්‍රී සද්ධර්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියනකොට කෙලෙස් කැඩි කැඩි යනවා. ඒ නිසා ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන ගුණධර්ම පහ දිනු කරගන්න. ඉතින් ඒ නිසා ඒකෙන්මයි ගොඩ යන්න තියෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. බොරුවට දතකට කාගෙන දඟලලා වැඩන්නේ නැහැ. තමන්ට පුළුවන් හරිය කරන්න. දැන් රහත් වෙන කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ. තිසරණේ පීඩන එකක්. මමයි රහත් වෙලා තියෙන්නේ පොත්වල තියෙනව වැරදි කියෝ ගම්ම සරණ නෑනේ. ඇයි ඒ පොත්වල තියෙන ජේසු කියපේවාද? ඒ පොත්වල තියෙන ශාස්ත්‍රෘන් වහන්සේ දේශනා කරපු ධර්මය. අපි ත්‍රිපිටකේ කොච්චර කියවල තියෙනවද? එක ත්‍රිපිටකේ කකුරක් නෑ වැරදිච්ච එකක්. එතකොට අහිංසක දන්නේ නැති මිනිසුන්ට කියපු ගමන් මිනිස්සු අහුවෙනවා පව්. මුලාවෙන් දෙපා වෙන්වන්නේ. මටද ඔබ මුලා කරන්න උවමනාවක් නැහැ. මම මාසෙන් මාසෙට මේ වැඩසටහන් කළ හෝල් පුරවන කෙනෙක් නෙවෙයිනේ. මං අද බණ කිව්වා ආයෙ යනට කවදාවත් මාව දකින්නවත් නැහැ. ඒ එන දවසේ තමයි මුළු ජීවිතේටම සැලැස්ම දීලා ගියේ පුළුවන් කෙනෙක් කරගන්න. ආපු දවසේ මුළු ජීවිතේටම ප්ලෑන් එක දීලා ගියා කරගන්න. මම ඒකයි කිව්වේ මේ ශාලාවට ඇවිල්ලා ඉඳගත් කෙනා නැගිටලා යන්න එපා වෙන කෙනෙක් නැගිටලා යන්න. තමන් යන තැන යන්න ඕන තැන තීරුම් අරගෙන යන්න. ඒ සඳහා ඔබට ගෞතම සසුනේ පිහිට ලැබීවා. අම්මා කෙනෙක් ප්‍රශ්නයක් අහනවා. දඹදිව ගිය වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ පිරිනිවන් පාපු තැනට ගිය ගමන් ඇඬුණා කියලා. ඒක පුදුම දෙයක් වෙනවානේ. අපිටත් එහෙම වෙනවානේ. ඒකයි මං කියන්නේ කුසිනාරාව දෙන්නේ දඹදිව කියලා. එදවිට සමහර අයට ශ්‍රද්ධාවට ගිය වෙනවා. අනේ ඔබ වහන්සේ ඇයි ලංකාවේ ඉපදුනේ නැත්තේ කියලා. එහෙම අපිට ගියාම එහෙම නෙමෙයි කියුනේ. අනේ අද අපි ඔබ වහන්සේ හොයාගෙන එනකොට ඇයි ඔබ වහන්සේ පිරිනවම් පාන්නේ? ඒ ඊට පස්සේ ඒ අම්මා අහනවා, ඒ අම්මට ඇයි ඔබ වහන්සේ ලංකාවේ ඉපදුනේ නැත්තේ කියලා හිතපු එක පාපයක්ද කියලා. නෑ. ඒක ඒ වෙලාවේ දුකට හිතිච්ච දෙයක්. ඇයි අර මිනිස්සු දුකට කියන්නේ අනේ ඇයි අපිව දාලා ගියේ නැගිටපාන් කියලා? ඒ වුණාට ඒක ඇත්තටම එකක්ද? නෑ. ඒක ඒ දුකට කියවෙන එකක්. ඒ වගේ අපිට හිතෙනවා. අපිට හිතෙනවානේ අනේ බුදුරජාණන් වහන්සේ අද වැඩ හිටියානම් අපි කී දෙනෙක් මඟපල් ලබලද කියලා අපිට කියවෙනවා නේද? මමත් කියලා තියෙන බණවලට. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්නේ බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ගන්න පුළුවන් සියලු දෙනාට පිහිට වෙලා. එක්කෙනෙක්වත් මං අරින්නේ නැහැ. අනාගතේ පිහිට ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එයා වෙනුවෙන් වචනයක් හරි දේශනා කළා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්නේ. තව බුදුරජාණන් වහන්සේගේ දෝෂයක් නැහැ. බුදු කිස නිමකටයි බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවේ. ඒත් අපේ ශ්‍රද්ධාවට කියවෙනවා ඔබ වහන්සේ අද හිටියා නම් අපි නිදහස් වෙලා කියලා. ඒක ශ්‍රද්ධාවට කියවෙන වචනයක් පෞරස් වෙන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්නය. දේවෝ දේවියා සද්දෙන් සංවසති කියලා වචනයක් තියෙනවා. අර්ථය මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාලා හතර දිනක් ඉන්නවා. ඒ තමයි මේ ලෝකේ ඉන්නවා ප්‍රේතයා ප්‍රේතියෙක් එක්ක ඉන්නවා. තව එකක් තමයි ප්‍රේතිය දෙවියෙක් එක්ක ඉන්නවා. තව එකක් තියෙනවා දෙවියා ප්‍රේතියෙක් එක්ක ඉන්නවා. තව එකක් තියෙනවා දේවෝ දේවා සද්දෙන් සංවසති දෙවියා දෙවියෙක් එක්ක ඉන්නවා. ඒ තමයි ගෙදර මිනිහා දුෂ්චරිතයි. වල් වැඩ කරනවා, බොනවා, කුණු හරප කියනවා, ජරා මිනිහෙක් ඉන්නවා. ගෑණිත් ඊට හපන්නේ. පෙරේතයා පෙරේතියෙක් ඉන්නවා කියන්නේ ඔබට. ගෙදර ඉන්න මිනිහා හරි ජරා මනුස්සෙක්. ගෑනු කෙනා ඉන්නවා ඉවසගෙන ඉන්නවා දාසියක් වගේ. ඉවසගෙන ඉන්නවා පිටයිට කියන්න යන්නේ. මල් පහම් පුදනවා, බුදුරජාණන් වහන්සේ සරණ යනවා, සසර දුකින් නිදහස් වීමක් ගැන හිතනවා, මේ දුක් එපා සංසාරෙට කියලා හිතාගෙන ඉන්නවා. ඈ දෙවියෙක් වගේ. ඒතර පෙරේතයා ඉන්නේ දෙවියෙක් එක්ක. කරන්න දෙයක් නැහැ. මේ ජීවිතේට විතරයි. ඊළඟට ඉන්නවා දෙවියා පෙරේතියෙක් එක්ක ඉන්නවා. මිනිහා හරි ශ්‍රද්ධාවන්තයි. පන්සල් යනවා, බණ පොත් කියවනවා, පන්සිල් රකින්නවා, තුනුරුවන් ගෞරවයි. ඒ වුණාට ගෑණි හරි ජරා. වල් වැඩ කරනවා, හොර වැඩ කරනවා, කට හැකරයි, පෝච්චිය වගේ, කතුර වගේ, බල්ල බූරුවා කියලා කතා කරන්නේ මිනිහා. ඉතින් ඉවසගෙන ඉන්නවා. දෙවියා ප්‍රේතියෙක් එක්ක ඉන්නවා. ඊට පස්සේ දෙවියා දෙවියෙක් එක්ක ඉන්නවා කියන්නේ මනුස්සයා සුචරිතෙන් යුක්තයි, බිරිඳත් සුචරිතෙන් යුක්තයි, දෙවියා දෙවියෙක් එක්ක ඉන්නවා. ඒ වගේ හොඳ ලස්සන පවුල් මැරුණාට පස්සේ එකටම තමයි උපදින්නේ. හැබැයි දෙන්නම එක විදිහට ගුණධර්ම තියෙනවා. එනිසා අඩුපාඩු හදාගන්න එක ගැන හිතන්ඩ තුන්වන්ට ජීවිතය පූජා කරන්න. ඊළඟට අර ෆෝන් වල ටැබ් බැහිවිච්ච අය ඉන්නවනම් නරක දේවල් බලන්න පුරුදු වෙච්ච අය ඉන්නවනම් එයාලා ඉක්මනට තුන්වන්ට ජීවිතය පූජා කරලා බඹසර රකින්න. දවස් පහ පහ ගානේ වගේ යන්න ඕන උතුම් තැනකට යන්න. කිරි වෙහෙරට හරි රුවන්වැලි සෑයට හරි ගල්පහතට හරි දළදා වහන්සේ ළඟට හරි ඔයාගේ උතුම් ස්ථානයට ගිහිල්ලා බඹසර සිල් සමාදන් වෙලා ඉන්නවා. ඇවිල්ලා දවස් පහක් සිල් රැකලා ගිහිල්ලා ආය ඒ සීලේ බුදුරජාණන් වහන්සේට පූජා කරලා ආය සිල් සමාදන් වෙලා ඇවිල්ලා තරුණ අය ওই විදිහට සිල් රැක රැක මෙතෙක් වෙච්ච පව් පින් වලින් යට කරන්න ඕන. අමාරු වෙයි. හරිම අමාරුයි. ඉතින් නමුත් මේකේ දිගට ගියොත් ඉවරයි. අමාරු වෙයි. ඒක කොච්චර මේ වගේ තියෙනවා නම් අනතුරක් තරුණ කාලේ එක එක දේවල් යොමු වුණාට පස්සේ විවාහ වුණාට පස්සේවත් නතර කරගන්න බෑ ඒවා. ඊට පස්සේ පවුල් කඩාකප්පල් වෙනවා. නොඑක් දේවල්. ධාර්මික නොවුණාට පස්සේ දරුවෝ නොලැබෙන ප්‍රශ්න එනවා. දරුවෝ ලැබුණත් ආබාධ සහිත දරුවෝ ලැබෙන ප්‍රශ්න එනවා. ඒකයි. දරුවෝ ලැබෙන්නේ නැති අය රුවන්වැලි මහසෑයට හරි උතුම් ස්ථානට ගිහිල්ලා බඹසර සීලයේ සමාදන් වෙන්න ඕන. නෝනායි මහත්තයෙක් දවස් 7ක්. දවස් 7ක් සිල් රකින්න ඕන. වෙනම නිදා ගන්න ඕන, සිල් රකින්න ඕන. ඊට පස්සේ 7 වෙනි දවසේ කිරිහාර පූජා කරලා අර දවස් 7ක් රැකපු සීලෙන් සීලේ පින්බලෙන් සත්‍යක්‍රියා කරන්න ඕන. සත්පුරුෂ දරුවේ. සත්පුරුෂ දරුවේ. කෙල්ලෙද්ද කොල්ලෙද්ද එපා. ඇයි දැන් ඔන්න මේ දැන් බාර වෙලා උපදිනවා කොල්ලේ කියලා කියන්න. ඒ කොල්ලා ඉපදුනාට පස්සේ අකීකරුණ පවුලම නැති බංගස්ථාන කරනවන සත්පුරුෂ දරුවෙක් ඉල්ලන්න. කෙල්ලෙක් වුණත් අඬන අම්මගේ කඳුළු පිහලා තනසිල්ලක් වෙනවනං ඈ සත්පුරුෂයි. කොල්ලෙක් වුණත් දෙමව්පියෝ අඬවනවනං ඒ කොල්ලා සත්පුරුෂයි. සත්පුරුෂ දරුවෙක් පතන්න දවස් 7ක් පත්පිළිවෙත් කරලා ප්‍රශ්නයක් කෙවල තියෙනවා. කේන්දර කියන එක ගැන මොනවාරි කියන්න කියලා. මොකක් කියන්නද ඉතින් කේන්දර? කේන්දරය ගැන කියන්න තියෙන එකේ කොටු 12ක් තියෙනවා. ඊළඟට ඒකේ ඒක අස්සේ වෙනම ගියක් හදාගෙන රාහු ඉන්නවා. පොඩි පැල්කිටියක් හදාගෙන සෙනසුරත් තියෙනවා. ඉතින් පැල්කිටි ඉඳලා වුණත් මාලිගාව ඉන්න කෙනාටත් එයා බැලම හෙළනවලු. පින්වතුනි, උපන් සත්වයා හොඳ දේකලොත් හොඳ විපාක විඳිනවා, නරක දේකලොත් නරක විපාක විඳිනවා කියන බුද්ධ වචනේ ප්‍රතික්ෂේප වෙනවා කේන්දර සරණ ගිය ගමන්. ඇයි කේන්දරේ සරණ ගිය ගමන් එයා ජීවිතේ ඉරණම හොයන්නේ කේන්දරෙන්? ජීවිතේ ඉරණම හොයන්නේ කේන්දරෙන්. බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා හොඳ කළොත් හොඳ විපාක, නරක කළොත් නරක විපාක. යාදිසං හරතේ බීජං තාදිසං හරතේ පරං. වපුරන්නේ මොකද්ද? ඒක තමයි ලැබෙන්නේ කියලා එයා පිළිගන්නවා. ජීවිතේ තරුණ කාලේ කොල්ලෝ කෙල්ලෝ ජීවිතේ වරද්දාගෙන කේන්දරේ හොඳටම බල්ලා පෝරුවට නැංගත් දෙවරු කෙල ගහනවා. ඔය පවුල් කඩාකප්පල් වෙන ඔක්කොම හොරෙන් පැනලා ගියායේද? කේන්දර බල්ලා ගියායි නෙවෙයිද? ළඟදීන් කොල්ලෙක් ආවා. ළඟදී කියන්නේ අවුරුදු 5ක් 6ක් වෙනවා. ඒ කොල්ලගේ රස්සාව තමයි ඕනම පවුලක් ජෝඩු කරනවා කේන්දරේ තිතට බල්ලා. මං ඇව ඔයා කොහොමද කියලා බැඳලා මාසෙන් කෙල්ල දාලා ගිහිල්ලා. දැන් ඔයාලගේ ජීවිතේ ප්‍රශ්න ඔක්කොම කේන්දරෙන් විසඳිලාද? හොඳට බලන්න. ප්‍රශ්න විසඳගෙන මැරිච්ච කෙනෙක් කියන්න බලන්න. ඒ නිසා දැන් කියපු බණ ටික හරියටම තේරුනොත් කේන්දර සරණ යන එක හොඳයිද නරකයිද කියලා තමන්ටම තේරේ. දැන් ඔය පින්කලොත් පව්කලොත් යන ලෝක ගැන කියද්දී එක තැනකව කේන්දරේ කතාවක් ආවද? නෑ. තමන් කරගහ ගන්න දේ අරන් යන්න ඕන. කේන්දරෙන් තව එකක් වෙනවා. ඒක සම්මා දිට්ඨිය නොවන නිසා, මිත්‍යා දෘෂ්ටිය නිසා මැරෙන කෙනා මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන දුගතිය උපදිනවා. ඇයි උපන් සත්වයක් කර්මය පිළිගන්න ෑ එතකොට එයා පිළිගන්නේ අර කොටු ටික. ඉතින් මොකක් හරි ගෙදර ප්‍රශ්නයක් ආපු ආච්චි අම්මලා මේ කඩේ කිහිල්ලි ගහගෙන දුවනවා. මොකද කිහිල්ලි ගහගන්න කඩේ වෙලාපත් කඩේ ඊට පස්සේ දුවනවා. දිව්වට පස්සේ ඉතින් සතර අපායේ. ඊට පස්සේ කියනවා ඔන්න කේන්ද්‍රයේ බල්ලා කියනවා හෙනහුරා හොඳටම නීච වෙලා මේ කපුටෙක්ගේ නයෙක්ගේ කොඩියක් ඇඳලා බෝධියේ එල්ලපන් කියලා. ඔන්න මේ ගෑණි මොකද මේ උපාසකම්මා මේ උපාසකම්මා ඉතින් හතර පොයිද සිල් ගන්න උපාසකම්මා දුවගෙන කපුටෙකුයි මේකයි අරන් ගිහිල්ලා ඔන්න බෝධීන් වහන්සේගේ අත් එල්ලුණා ගැට ගහන්න. අත් ගැඩුණා. ඊට පස්සේ මොකද කරන්නේ කැඩිච්ච අත්තේම කොල්ල ටික කඩලා කෙක්කක් හදාගෙන ඊළඟ අත්තට දානවා. දාලා දෙවියන් බඹුන් වැඳපු බුදුරජාණන් වහන්සේ වගේ වුණ බෝධියේ කොඩි එල්ලනවා. සංඝමිත්තා රහත් තෙරණියවත් බෝධි අල්ලලා නැහැ. ස්ත්‍රීන්ට බෝධි අල්ලන එක අකපැයි. මෙහෙම හිතන්නකෝ. පාන්දුර නමගේ ඇඟල්ලන එක ස්ත්‍රියට කැපයිද? එදා මහණ වුණ අවුරුදු 7 පොඩි හාමුදුරන්ගේ ඇඟල්ලන එක ස්ත්‍රියට කැපයිද? නෑ. ඒ හාමුදුරුවොත් ලොකු හාමුදුරුවොත් වස් 60 හාමුදුරුවොත් රහතන් වහන්සේලාත් වඳින බෝධිය අල්ලන්ට ස්ත්‍රියට කැප නෑ. ඔන්න වැරදිච්ච ඊළඟ තැන. එතකොට බෝධිය අත්ත කඩපු පාපේ වෙනම ඒකෙ කපුට ඔල්ලපු පාපේ වෙනම. ඊට පස්සේ ඕකේ ඉඳගන්නවා කකුල දාලා තුන්වෙනි පාපේ සාපයක් වෙනවා. ඔන්න ඕකට තමයි සෙනසුරු අපල කියලා කියන්නේ. නිරේ උපදින ඔය වගේ අය නිරේ උපදිනවා. ඔය වගේ කොඩි එල්ලපු මොකද්ද කොඩි එල්ලි ලම්මල තීත්ත මහනවනේ. තීත්ත මහනකට ඉතුරු වෙන රෙදි කෑලි ඉතුරු කරනවා. එකතු කරන අර ත්‍රිකෝණ විදියට පොඩි කාට ජංගිය මහනකට ඒකේ කෑල්ලකුත් ඉතුරු කර ගන්නවා. සමහර උපාසකම්මලගේ යටසහායි බෝඩරෙත් එක්ක එල්ලනවා කොඩි. එල්ලලා දෙවියන් බඹුන් වදින බෝධි එල්ලනවා. ඒ වාගේ අගෞරව කළා නිරේ උපදිනවා. ඊර්වත්ති ලියනවා ලොකු දුවගේ කසාදේ ඉටු වේවා. ඒ කියන්නේ බෝධිරි කියනවා උඹ බෝක මේ කපුකම කරපන් කියලා. පව් ටොංගානක් රැස් කරගන්නවා මේ කේන්ද්‍ර කේස් එක නිසා. ඒ නිසා බෝධි පූජාවක් වුණත් හරියට කරන්න ඕන. බෝධි අල්ලන්න ඇඟේ ගෑවෙන්න දෙන්නෙත් නෑ. බෝධිය උඩින් පැනලා යන්නේ. හාමුදුරු නම පාරක ඉන්නකොට ඒ හාමුදුරුව මං ඇරලා අපි යනවද කෙලින් ඇඟේ වැදිගෙන යනවා. මං ඇරලා යනවා. හාමුදුරුවොත් මං අරිනවා නම් හාමුදුරු රහතන් වහන්සේලා වඳින බෝධීන් වහන්සේ ඇඟේ හැප්පිලා යන්නේ අපි බෝධිය මං අරගෙන යන්න ඕන. අතු උස්ස උස්ස යන්න හොඳ නැහැ. ඉදිරි බෝධි පූජාවක් තියන්නේ ගිහිල්ලා සම්පූර්ණ බෝමලුව සුද්ධ කරලා අතු ගාලා ආසන දෝවණය කරලා මල් පූජා කරලා පහන් පූජා කරලා ඊට පස්සේ පහන් වැට සුද්ධ කරලා ඖෂධ තම්බගෙන යන්න ඕන. කොළබොළ නිකන් වට්ටිවල දාගෙන අර කීල විකුණන අම්මා වගේ ගිනියන්නේ නැහැ. අසහාය වඩි අට එකට තම්බන්න ඕන. තම්බල හොඳ ඖෂධ පාත්‍රයක් හදාගෙන ගිහින් භාග්‍යතුන් වහන්සේට පූජා කරලා ඉඳ ගන්න ඕන. කකුල් දික් කරන්නේ නැතුව තුනුරුවන් සරණ ගිහිල්ලා රතන සූත්‍රය අඟුලිමාල පිරිත බොජ්ජංග පිරිත ගිරිමානන්ද පිරිත ධම්මචක්කේ සජ්ජහනා කරන්න ඕන. ඊට පස්සේ ඕනම දෙයකට බෝධි පූජාව තියන්නේ එහෙම. ඊට පස්සේ මෛත්‍රී භාවනාව විනාඩි 5-10ක් වඩලා අවසානයේදී සත්‍යයක් ක්‍රියා කරන්න ඕන. බෝධින් වහන්සේ දඹදිව වජිරාසනේ පැන නැගී මගේ බුදු සමිඳුන්ට සෙවන සැලසූ බව සත්‍යයි. සම්බුදු වෙන මොහොතේ ඔබ වහන්සේට සෙවන සැලසූ බව සත්‍යයි. සක්මන් කරන මළුවට සෙවන සැලසූ බව සත්‍යයි. යමක මහා ප්‍රාතිහාර්ය පාන මොහොතේ පාවලයක් වූ බව සත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ සතියක් නේත්‍ර කැල්මෙන් පිදුම් ලැබූ බව සත්‍යයි. දෙවියන් බඹුන් ඔබ වහන්සේට වැඳපු බව සත්‍යයි. රහතන් වහන්සේලා බෝධීන් වහන්සේට වැඳපු බව සත්‍යයි. දක්ෂින සාකා වහන්සේ ලංකාවට වඩම්මපු බව සත්‍යයි. අනුරාධපුර උඩමළුවේ වැඩ සිටින බව සත්‍යයි. අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා වැඩ සිටිය බව සත්‍යයි. මේ උතුම් බෝධීන් වහන්සේගේ ආනුභාවයේ සත්‍යයයි. මමද මේ බෝමළුවට පැමිණ මළුපෙත් මං අමදා මල්යහන් සෝදා මල් පුදා පහන් දල්වා සුවඳ පතුරවා ඖෂධ පූජා කරපු පිම්බලයේ සත්‍යයයි. මා තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලයේ පිහිටලා රතන සූත්‍රයේ පිරිත් සජ්ජහනා කරපු බව සත්‍යයයි. මෛත්‍රිය පැතුරු බව සත්‍යයයි. ඒකාන්තයෙන් මට පින් රැස්ුණා මේ පිම්බලෙන් බෝධිය අනුවසෙන් අහවල් එදා සූපත් වේවා. ඖෂධ පූජා කරපු පිම්බලෙන් සූපත් වේවා. මගේ පුතාට සෙත් වේවා. අධ්‍යාපනයට සෙත් වේවා. ඉවල අවසාන සෙත් පතනවා. ඔය විදියට කළොත් සෙත් සැලසෙනවාද නැද්ද? සැලසෙනවාමයි. දැන් උපාසක අම්ම කෙනෙක් දන්නේ නැතිකම නිසා හතර පොඩි සිල් ගනිද්දි අපි දන්නේ ඇති පන්සල් ඉතින් කවුරුත් ඉතින් ඕක කියන්නේ නැහැ. ඒ කකුල් අමාරු නිසා එහෙම ඒකද හොඳම දේ. මොන හේතුව නිසාවත් බුදුරජාණන් වහන්සේගේ දිසාවට සිරස මිසක්කා. ඇයි අර මතක නැද්ද කොසෝ රජුරුව වඩු බාසුනන දෙන්නත් එක ගමනක් යනකොට රෑ අතරමං වෙලා ශාලාවක නිදාගත්තා. කොසෝ රජුරුව ඉන්නවා වඩු බාසුනන දෙන්න ඉන්නවා. රෑ කොසෝ රජුරුව නිදාගත්තා ශාලාවේ. ඒතර වඩු බාසුනන දෙන්න කොසෝ රජුරුවන්ගේ පැත්තට පා දාලා බුදුරජාණන් වහන්සේ ඉන්න දිසාවට සිරස දාලා තමයි නිදාගත්තේ. රජ කෙනෙකුට ඒ කාලේ පා දැම්මොත් බෙල්ල කපනවා. කියන්නේ ජීවිතේ නැතිවීම තෝරාගත්ත බුදුරජාණන් වහන්සේට අගෞරවයක් කළේ නැහැ. සමහර උපාසකම්මලා ඉන්නවා ධනිෂ් කැක්කුන් අමාරුයි. ඒ වෙලාවට පොඩි පුටුවක් තෝරගන්න. අවංකවම අද කාලේ මිනිසුන්ට ශරීර ශක්තිය අමාරුයි. ඒ අයට පොඩි පුටුවක් තෝරගන්න ඕන. කවු ඉතින් මිනිසුන්ගේ ඇඟේ ශක්තියක් නැහැ. ඇඟේ ශක්තිය නැහැ දැන් පාත් වෙලා වඳින්න බෑ අවුරුදු 60 පැනපු ගම. ඒක නිසායි කොල්ලෝ කෙල්ලෝ පුළුවන් තරම් මේ තරුණ ජීවිතේ බඩගකා වඳින්න ඕන බුදුරජාණන් වහන්සේට. මේවා අහිමි වෙන්න කලින්. ඒ නිසා මෙතෙක් වෙච්ච දේවල් වලට සමාව ගන්න ඕන. අනිවාර්යෙන් බඩගාල වන්දනා කරලා සමාව අරන් අද ඉඳලා හිමීට පුටුවක් පාවිච්චි කරන්න ඕන. කකුල් දික් කරන්න ඕන උනත් සෑයට බෝධියට කකුල් දාන්න එපා. ධර්මදේශකයන් වහන්සේට කකුල් දාන්න එපා. ඒ විදිහට ගෞරවයෙන් වාසය කරන්න ඕන. අරකට සමාව ගන්න ඕන. වෙච්ච වැරදි වලට අනිවාර්යෙන් සමාව ගන්න පින්වත්. එක ගමක මේ තරුණ පුතාලා ටිකක් එකතු වෙලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ ඖෂධ වලින් ඒ වගේම බෙහෙත් මේ සුවඳ පැනින් නාවලා තිනවා කියලා. ඒතර සුද්ධසුම දේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටියනවා. අපි බලන්න ඕන හැම එකම ජීවමාන කළා. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ හිටියනම් අපි මේක කරනවද කියලා බලන්න ඕන. එතකොට ප්‍රතිමාවක් ගත්තොත් එහෙම ප්‍රතිමාවේ මකුළු දැල් බැඳිලා නා දූවිලි වැහිලා නා වැඳලා සමාව අරගෙන අවසරයන් සුවඳ පැනින් දෝවණය කරන්න ඕන. ඒ ප්‍රතිමාව දෝවණය කරන්න ඕන. ඊට පස්සේ මේ පිරිසුදු රෙද්දෙන් තෙත මාත්තු කරන්න ඕන. එච්චරයි. අනිත් ඒ වගේ ඖෂධ පැන් ඒ වගේව පූජා කරන්න තියෙනවා. ඊළඟට ඖෂධ වතුර පිසිල් කරපු ඖෂධ වතුර බෝධින් වහන්සේට පැන් වඩන්න තියෙනවා. ඒ වගේ දේවල් තමයි කරන්න තියෙන්නේ. අරක සුවඳ පැනින් දෝවණය කරන්න මේ ප්‍රතිමා වහන්සේ පිරිසිදු කරන්න අවශ්‍යයි තියෙනවා. එතනින් එහාට අභිෂේක වගේ දේවල් කරන්න බෑ. මොකද ඒවා රජවරුන්ට කරන ඒවා. බුදුරජාණන් වහන්සේට ඒවා අයිති නෑ. ඒස අකපදේ කළොත් එහෙම ඒක අපිට අගෞරවයක් කළා වෙනවා. ඒ වගේ අගෞරව දෙයක් වෙලා තියෙනවා නම් සමාව අරන් ආයතන සංවරයට පත් වෙන්න තියෙනවා. මොකක් කරන්නද කවුරුත් දන්නේ නෑ. දැන් අදනේ මේ වහන්නේ ව්‍යංජන 32 පූජාව මොකද්ද කියලා අහනවා. ඒකට උත්තරේ තමයි ඉස්සර ව්‍යංජන 32ක් කියන්නේ රජුරුවන්ට කන්ට රාජ භෝජනෙට ගොඩාක් ව්‍යංජන ඕන. හැබැයි මේ ව්‍යංජන පින්වතුනේ අමුතු විදිහටයි කන්නේ. ඒක මේ විදිහට ව්‍යංජන ගොඩව තියෙනවා. රජතුමා වළඳන රන් තැටියට කෙහෙල් කොලයක් හරි නෙළුම් කොලයක් හරි දාලා තියෙන රන් තැටියේ සුවඳැල් වලින් හරි එක බත් පිඩක් දානවා. ඊට පස්සේ අර ව්‍යංජනයකින් එකක් දානවා. ව්‍යංජන දෙකක් අවලං කරගන්නේ. ඒතර රජ්ජුරුව අර එක ව්‍යංජනයකින් පොඩ්ඩයි අර බතෙන් පොඩ්ඩයි අරන් අනලා වළඳනවා රජ්ජුරුව. ඒතුඩම අර කෙහෙල් කොලේ අයින් කරයි. එක පිඩයි. ඊළඟට ආයෙ කෙහෙල් කොලයක් දානවා. ඊළඟ බතෙන් කොහොමද රජවරු සැප විඳලා තියෙන හැටි? නියමයි. එතකොට ඒ විදිහට තමයි රජුරුවන්ට කැමති දෙයක් තෝරලා ගන්න ගොඩ අනිවාර්යෙන් පැංජන 32ක්වත් අවම විදිහට ඒ කාලේ හදලා තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ ධම් රජාණන් වහන්සේ නිසා තමයි ඔය වෙන්ජන 32 පූජා තියෙන්නේ. ඉතින් ඒ වගේ වැරද්දක් අපිට කියන්න බෑ ඉතින්. නමුත් ඉතින් එක වෙන්ජනයකින් වුණත් අපි ශ්‍රද්ධාවෙන් වෙන්ජන 32ක් එක්ක කෙනෙක් දානයක් පූජා කරනවා මිනිසුන්ට පේන්න. එක අහිංස ගම්ම කෙනෙක් සම්බෝලයක් එක්ක බුදුගුණ හිතලා බුද්ධ පූජාව තියනවා. කෝකද ශ්‍රේෂ්ඨ? හේතුව පූජා කරන දේ නෙවෙයි කර්මය සකස් වෙන්නේ. මොකේද? චේතනාවයි. ඔව්, අකුරු කියවන්නේ කොහොමද කියලා අහනවා. ඒතර මෙච්චර කාලයක් අකුරු කියවපු විදිහ. ඉතින් මෙච්චර කාලයක් අපේ බුද්ධ ශාසනයට අයිතිවර නැති දෙවිවරුන්ට පහන් තියලා. ඊළඟට තවිතින් කිව්වොත් තරහයයි මේ අයිතන. ඒ නිසා මම කෙටියෙන් විස්තර කියන්නේ. ඉතින් අපිට අයිතිවර නැති අයට